บุญดังบุญดังบุญดังวันเดดัมมันดัมมันดัมมันวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมันสังฆังวันเดสัมมตาจักรวาลิสุวัตรากัจฉันตุเดวตาสันดัมมังมุนิราญัสสุนันตุสังฆะมุคคดังดัมมัสสะเวนะคาโลอะยันปะทันตาดัมมัสสะเวนะคาโลอะยันปะทันตาดัมมัสสะเวนะคาโลอะยันปะทันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะเอกายโนอยังวิคเวมังโกสันธานังวิสุทธิยังโสกภริณเดวานังสัมติกขมายะดุขคโดมนัสสานังอัตถังกมายะญาญัสสะอธิกมายะนิมบานัสสะสัจจกิริยายะยะลิดังตัทธาโรสติปัฏฐานาติอารัญญเสนาสนวาสีกัลโลนีย์สวามินวาสีลากินาวสรายสะเดวัตวาสนาวันต์ปินตุนีศรีลังกาเวหีดักนุปราติමෙගාල දිස්ත්‍රික්කයේහි වැදුවාරණ සේනාසනයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි මේ සිදුවීම පවතින්නේ. මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට මුහුණ දීමටයි පිනතුන් බලාපොරොත්තු වෙන්නේ. පිනතුනේ ලෝකයේහි ඉතාම දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම අප ජීවිතවල ලබපු ලොකුම භාගයක්. ඒ භාගය අපි ලැබුවේ මේ ආත්ම භාවයේ කරපු දේවල් වල අනිසංස වලින් විතරක් නෙවෙයි. සසර බොහෝ කාලයක් කරා වූ දාන ආදී පින් දහම් වල, සීල ආදී පිළිවෙත් වල ප්‍රතිඵලයක් විදියටයි, ප්‍රාර්ථනාවක් විදියටයි අද අප මේ සද්ධර්මය ලබන්නේ. අපේ දසවන් වලින් නැහෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. සවනානුත්තරය කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ සවනානුත්තරය දේශවන් ලැබෙන වටිනාම දෙයක් ලැබෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා දානීය දෙන්න ඕන ආකාරය පිළිබඳව. යම්කිසි කෙනෙක් දානයක් දෙනකොට ඒ දානය කොයි වගේ ලක්ෂණ වලින් යුක්තවද දෙන්න ඕන කියලා. සක්කච්ඡං දානං දේති චිත්තිකත්වා දානං දේති සහත්තං දානං දේති ආගමන දිට්ඨිකෝ දානං දේති අනපවිද්දං දානං දේති කියලා සඳහන් වෙනවා. සක්කච්ඡං දානං දේති කියලා කියනවා හොඳට සකස් කළා මනමින් සංවිධානය කළ දානය දෙනවා. චිත්තිකත්වා දේති බොහොම ගෞරවාන්විතව දානය දෙන්නට ඕන. සහත්තං දානං දේති තමන්ගේම දෑතින් දානය දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානං දේති අම්පල අදහගෙන කර්මය හා කර්ම විපාක පිළිබඳව විශ්වාසයෙන් දානය දෙන්නට ඕන. අනපවිද්දං දානං දේති නිතර නිතර දන් දෙන්නට ඕන. මැනවින් සකස් කළ දාන දෙන්න ඕන, ගෞරවාන්විතව දෙන්න ඕන, සියදින් දෙන්නට ඕන, නිතර නිතර දෙන්නට ඕන, කම්පන අදහාගෙන දෙන්නට ඕන. මේක තමයි දානයක් දෙන්න ඕන ආකාරය. ඇයි මා මේ කරුණ සඳහන් කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව දානි දුන්නොතින් එහෙම දෙන දානෙහි ප්‍රතිඵල විදියට එතනත්තාට සසරේදී භවභෝග සම්පත් ලැබෙනවා. භවභෝග සම්පත් ලැබෙන විතරක් නෙවෙයි, අත්‍ය සුඛය විතරක් නෙවෙයි, භෝග සුඛයත් ලැබෙනවා. භෝග සුඛය කියන්නේ මොකක්ද? තමන්ට ලැබෙන දේ පරිභෝග කරන්න හිතක් යදෙනවා. සමහර ඇත්තන්ට ධනිය තියෙනවා, නමුත් තමන්ට පරිහරණය කරන්නවත් අනිත්‍යයට දෙන්නවත් හිතක් යදෙන්නේ නැහැ. ඒ ඇගෙන අමනාප වෙන්න එපා. ඒකට හේතුව යා මේ විදිහට දානෙ දෙල නැති නිසා. අනිත් එක සමහර මේ ලෝකෙට එන්නේ ණයක් එකතු කරන්න එන්නේ. ඇතැම් විට කන්න බොන්නේ නැතුව ඒ අය ණය එකතු කරලා තියලා යනවා. අයිතින හරියට ගන්න දෙනවා. ඉතින් ඒ අයගෙන යෝ ගමනක් උනාට වැඩක් නැහැ. ඒ අය මහා ණයක් කලින් අරගෙන තියෙනවා. ඒ ණය එකතු කරලා යන්නේ නැහැ එන්නේ. යා මිය ගියාට පස්සේ ඒ හිමිකාරය හැල ගන්නවා. ඒ ඇයට තමන්ගේ දැනින් ඒක දීලා පිනක් කරගන්න අදහසක් නැහැ. මොකද ඒ ඇවිල්ලා තියෙන්නේ ණයගවලියන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට තමන්ට ලැබෙන ධනය පරිහරණය කරන්න භෝග සුඛය ගැන එයාට අදහසක් එනවා. මේක දානෙහි අර අංගවලිය යුක්තව දෙන දානි ආනිසංසය. අනිත් කාරණේ තමයි තමන්ට ලැබෙන දැසි කම්කරුවන්, සාමිභාරයාවන්, ඥාතීන්, සේවකයන් ඒ අය තමන් කියන වචනෙට අවනත වෙනවා. තමන් කියන දේ අහන්න සූදානම් වෙනවා. සුවච භාවයක් ඇති වෙනවා. මෙන්න මේකත් දානෙන් ලැබෙන ආශංසය. අනිත් කාරණේ තමයි සුවිශේෂීම ලක්ෂණය තමයි මෙතනසා දානමේ පින්කම ආනිසංස විදියට සද්ධර්මයක් මුණගැහිච්ච අවස්ථාවකදී ධර්මයේ අහන්නට අවස්ථාවක් ලැබිච්ච වෙලාවේදී හොඳට කන් යොමාගෙන අවධානයේ සාවධානව නුවණින් මෙනෙහි කරමින් ඒ සද්ධර්ම අහන්නට ආසෝදානම ඉන්නවා. මා මේ කරුණ සඳහන් කළේ මේ පින්වතුන් සසරේදී මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තව දානි දීපු අය. ඇතැම් විට ඔබ අද දන්නේ වෙන පුළුවන්. නමුත් සසරේදී මෙන්න මේ ලක්ෂණ හඳුනාගෙන දානානුසංස හඳුනාගෙන ඔබ සසරේදී දානෙ පුරුදු කරපු අය. ඒ නිසා ඔබ ගැන වාසතුටපත් වෙන්න. ඔබ ඒ ආනිසංසයේ ප්‍රතිඵල භුක්ති විඳින වෙලාව. සමහර විට අපි දැකලා තියෙනවා ඇතැම් අය බොහෝ පරිමාණයෙන් දාන දෙනවා. නමුත් දානේ දුන්නට ඇයට සිල් ගන්න අදහසක්වත්, සිල් ගත්තක් ඇතැම් විට බණක් කියන වෙලාවට අහන්නට අවධානයක්වත් ඕනකමක්වත් සමාජයක් නැහැ. ඊට හේතුව තමයි මෙන්න මේ ලක්ෂණවල යුක්තව ඒ දානේ නොදීපුවේ දින පාඩුව. ඉතින් මේ පිළිතුරුගේ ජීවිත ගැන කල්පනා කරන විට ඔබට ඒ ගැන වාස් සතුටටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා යම්කිසි කෙනෙක් අපාගත වෙලා ඉන්නවා නම් ඒ අපාගත වෙලා ඉන්න සත්‍යයේ නැවත සුගතියට එනවා කියන එක කනකස් බෑවේ වියසිදුරෙන් අහස දකින්න හා සමාන දුර්ලභ කාරණයක් කියලා. පින්තුන් දන්නවා වියදණ්ඩ කියන එක අර හරක් ගවයන්ගේ කරේකට මනින කියන ලීය. අන්නෙවෙනි ලීයක් ඒ සිදුර ළඟින්ම කැඩිලා වෙන් වුණා තින්. වෙන් වෙච්ච කැලි දෙක මුහුදට දැම්මොත් මුහුදේ තැන් තැන් වල පාවෙලා කවදා හරි දවසක ඒ සිදුර තැනින්ම මෙන්න මේ ලී කැලි දෙකකට එකතු වෙනවා නම් ඒ එකතු වෙන අවස්ථාවේදී අවුරුදු 100කට වරක් ජලයෙන් උඩට එන කණකැස් බෑලේ එක ඇස්සක් පමණක් පේන කැස් බෑවා. අර විය සිදුරෙන්ම අහස දකී කියලා අපිට හිතන්න පුළුවන්ද? ඒක ඉතාම දුර්ලභ දෙයක්. බුදුහාඳුරු කියනවා මේ කාරණේ ඉතාම ඉක්මනින් වෙන්න පුළුවන්. ඒක දුර්ලභ කාරණයක් නෙවෙයි. හැබැයි ඊටත් වඩා අමාරුයි දුගතිගාමි වෙච්ච කෙනෙක්, සතර අපායේ වැටිච්ච කෙනෙක් නැවත සුගතියට එන එක ඉතාම දුර්ලභ දෙයක් කියලා. ඊළඟට බුදුහාඳුරු දේශනා කරන සුගතියට ආවත් මනුස්ස ලෝකේ දිවි ලෝක වගේ තැනල ඉපදෙන හිටියත් කල්පාන්තර ගානකට වරක් පහළ වෙන කල්පයක් තුළ ලෝ පහළ වෙන අතිරිමත්ම දෙය මේ තථාගත ශ්‍රී සද්ධර්මය අහන්නට කිසියම් කෙනෙකුට අවස්ථාව ලැබෙනවා නම් ඒ මනුස්ස ලෝක ඉපදිච්ච අය අතුරිනුත් සුගතියින් අය අතුරිනුත් ධර්ම වර ප්‍රසාද ලැබෙන එක නැවත අර උපමාවම කියලා කණකැස් බෑවේ වියසිදුනේ අහස දකින්න වගේ කියලා දේශනා කරනවා. එතකොට අපි මේ අද ලබපු අවස්ථාව ඔව් කන කැස් බෑව දෙන්නේ එක විට අර වියසිදුරු දෙකක් එකට එකතු වෙච්ච අවස්ථාවක් වගේ කියලා සරගන්නට පුළුවන්. පින්තුනි ධර්මයේ සඳහන් වෙනවා පෘථග්ජන කෙනාට සතර අපාය කියන කාරියට තමන්ගේ මහ ගෙදර වගේ කියලා. අපි කොහේ ගියත් නැවත ගෙදරට යන බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අන්න ඒ වගේ තමයි අපි සසර නොයෙක් තැන සැරිසරුවත් පෘථග්ජන හැටියට අපිට වැඩි උරුමයක් තියෙන්නේ සතර අපායයි. අන්න ඒ වෙනි ජීවිත ගත කරපු සත්‍යයන් හැටියට මේ වියසිතුලින් අහස දකින්න වගේ සුභතියක් ලැබලා සුභතියක් ලැබුව විතරක් නෙවෙයි ඒ ලැබිච්ච අවස්ථාවේ ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන්න සම්බුදු සසුනක් ලැබිලා සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබිච්ච අවස්ථාව හිතා ගන්නවත් බැරි අතිශය දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒ ගැන ඔබ නිතරම සතුටු වෙන්න. අපට හරියට එක දවසක් ජීවිතේ කළමනාකරණය කරවතින් ධර්මයේ සඳහන් වෙනවා ඒ තැනට හරියට අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් වගේ කියලා. යම් කිසි කෙනෙක් ධර්මයේ නොදෙක යෝජේ වාස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒ ගහන් ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං. ධම නොදෙක අවුරුදු 100ක් යමෙක් ජීවත් වෙනවා නම් ඊට වඩා ධම දැකලා එක දවසක් ජීවත් වෙන කෙනාගේ ජීවිතය උතුම් කියලා දේශනා කළා. ඉතින් අපට පින්නතුනි ජීවිත අවසාන මොහොත වෙන විට ආයුෂ වැඩි කරගන්න බොහෝ දෙනාට ලොකු කලබලයක් තියෙනවා නේ. සාමාන්‍ය ජීවිත ගත කරන දවස්වලදී ගාණක් ප්‍රශ්නයක් දවස්සක් ගත වෙන එකනේ. හැබැයි මරණයට ලං වෙච්ච අවස්ථාවේදී ලොකු කලබලයක් තියෙනවා නේද? තව දවස්සක් දෙකක් හරි දික් කරගන්න ලොකු ඉක්මනක් අපිට තියෙනවා. එහෙනම් මේ දුවනවා, බෝධි පූජා කියනවා, හාමුදුරුවෝ ගෙන්නනවා. ඔව් නොයෙක් විදිහේ දේවල් කරන්නේ පරලොව සුගති ගාමිනට වඩා මේ ජීවිතේ තවත් දවස්සක් හරි වැඩි කරගන්න. පින්නතුනි අපි ඇත්තටම ජීවිතේ හරියට කලමනාකරණය කරගත්තොත් දහම් තුල අපට හිරියොතින් අපිට මේ කලබල ඇති වෙන්නේ නැහැ පින්නතුනි. අන්න ඒ සඳහා අපි වහවහම මේ අවස්ථාව ලැබිච්ච මොහොතේ ක්‍රියා කරන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ ජීවිතෙන් අපේ නිසි ප්‍රයෝජන ගන්න බවට පත් වෙන්නේ. ඉතින් පින්නතුනි අන්නේ දහම තුල තියෙන ලක්ෂණය තමයි සද්ධර්මයේ හරියට මහා සාගරය වගේ. අනකොබ්බ නින්නෝ, අනකොබ්බ කෝනෝ, අනකොබ්බ පබ්බාහාරෝ කියලා සඳහන් කරනවා. මහා සාගරය වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යනා වගේ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. ඔබ හරියට දහම් ශ්‍රවණය කරනවා නම් ධර්ම දේශනාවත් අනුකූල ප්‍රතිපදාවක් ඔස්සේ දේශනා වෙනවා නම් පින්නතුන්ගේ හිත වහතුරට ධර්ම ශ්‍රවණය කරන මොහොතේදීම හිත දිනු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන පහක් ගැන. විමුක්තිය කියන්නේ කෙලෙස් වලින් මිදෙන අවස්ථා පහක් ගැන. නැත්නම් ධ්‍යාන මාර්ග ලබන අවස්ථා පහක් ගැන සඳහන් වෙනවා. නීවරණ දුර වෙන අවස්ථා පහක් ගැන. එහෙනම් ඒක අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සද්ධර්ම ශ්‍රවණය විමුක්තායතනය කියලා දේශනා කරනවා. ඊළඟ කාරණය තමයි ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනය. දේශකයන් වහන්සේ කෙනෙක් නිසිලෙස ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මයේ දේශනා කිරීම දේශකයන් වහන්සේටත් විමුක්තියට ආයතනයක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි ධර්ම සම්මන්ත්‍රණය. තමන් අහපු ධර්මයේ මෙනෙහි කිරීම. ඒකත් විමුක්තායතනයක් විදිහට සඳහන් කළා. චින්තාමය ප්‍රඥා විදිහට තමන් අහපු ධර්ම කාරණා නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කිරීම. හතරවෙනි කාරණය තමයි ධර්ම සත්‍යයයි. සතිපට්ඨාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, කර්ණිමෙත් සූත්‍රය, මේ වගේ සූත්‍ර, සත්තඨාන සූත්‍රය, විශේෂයෙන් විදර්ශනාවට සම්බන්ධ සූත්‍ර යම් කෙනෙක් නිතර නිතර සජ්ජහනා කරනවා නම් ඒකත් විමුක්තායතනය කියලා දේශනා කළා. ඒ සජ්ජහන කරන අවස්ථාව තුළ තමන් හිත නීවරණ වලින් මිදෙනවා. පස්වෙනි අවස්ථාව විදිහට දැක්ුවේ භාවනාව කියන කාරණේ. දැන් මේ කාරණේ හොඳට පැහැදිලි වෙනතුනි අපි භාවනා කරන අවස්ථාව භාවනා කියන වචනේ නොයෙක් අර්ථ සඳහා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි නෙත් දෙක පියාගෙන භාවනා කරන වෙලාවක් අපි ගත්තොත් ඇත්තටම අපි ටික වෙලාවයි ඒ වගේ භාවනා කරන්නේ. මේ කාරණා පහ ගත්තොත් පහෙන් එකක් විතරයි භාවනා කියලා තියෙන්නේ. හැබැයි අනිත් කරුණු භාවනාවෙන් පිටේව නෙවෙයි. භාවනාවෙන් තොර වූ සද්ධර්ම ශ්‍රවණයක්වත් සද්ධර්ම දේශනාවක්වත් නැහැ කියලා සඳහන් වන්නේ. මේ කුමන කාරණයක් කළත් අපේ සිතුවන්නට ඕනේ ආකාන්දෙන දියුණු වීම. මොකද මේ කාරණා දෙක? සති සම්පජඤ්ඤේ කියන කාරණා දෙක, ලිහිහා නොවන කියන කාරණා දෙකයි අපේ දියුණු වෙන්නට ඕන. එකාදකින් සිහිය දියුණු වෙන්නට ඕන, අනේ සතින් නොවන දියුණු වෙන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නට ඕන. තවත් පැත්තකින් සත්‍ය බොජ්ජංග, ආරස්සංගික මාර්ග, චිත්‍රාත්මක ගාතින් සතිස් බෝධිපාක්ෂික ධර්ම මේ කාරණා දියුණු වෙන්නට ඕන. ඉතින් පින්වතුනි මා මේ කාරණේ සඳහන් කළේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දිනක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක පියාගෙන ඉඳිදී නෙවෙයි, ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරන්නේ. හැබැයි ඒ ධර්ම ශ්‍රවණය භාවනා පිළියෙටම සති සම්පජඤ්ඤය දිනු වෙන විදියටම සිහියෙන් නොනින් ඇත්තන් කළා. ඒ නිසා තමයි ඒ ඇත්තන්ට නිසි ලෙස ප්‍රයෝජන ගන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් අද දවසේ පින්වතුනි ඔබ ඉතාම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරනවා නම් යම් කිසි ප්‍රමාණයකට අප හැමදෙනාගේම කෙලෙස් දුරු කරගන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ ටිකෙන් ටික දහම ගැඹුරු වෙන ආකාරය අපි ඉඩ ලැබෙන අවස්ථාව හැටියට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය තුළ සඳහන් වෙන කරුණු අතරින් ප්‍රධානතම කාරණයක් තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. සම්මා දිට්ඨි පුරේජවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා මහාචාර්යාරච්චි සූත්‍ර වෙන කන්වර සම්මා දිට්ඨිය තමයි හැම කාරණයකදීම පෙරට කොට යන්නේ. සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය නැත්නම් පරතෝ ගෝස සහ යෝනිසෝ මනසිකාර කියන කාරණා දෙක ඍජුවම හේතු වෙනවා සද්ධර්ම ශ්‍රවණය සම්මා දිට්ඨිය දිනු කරගන්නට. පඤ්ඤා උඩේ කියලා සූත්‍රයක් තියෙනවා ප්‍රඥාව දිනු කිරීමට හේතු වෙන කරුණු හතරක් ගැන. ප්‍රඥාවටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඥාන කියනවා, ආලෝක කියනවා, විඥා කියනවා, සම්මා දිට්ඨිය කියනවා. මේ වගේ පරයය වචනයෙන් සඳහන් වන්නේ සම්මා දිට්ඨියම තමයි. මෙන්න මේ ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කරුණු වලින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කරුණු හතරක්. ආරම්භයේ පටන් අඛණ්ඩව පවත්වා ගන්න ඕන කියලා. මොනවද ඒ කාරණා? ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කාරණා මොනවද? ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන කාරණා විදිහට දේශනා කළේ කරුණු හතර තමයි සෝතාපට්ඨියංග හැටියට තියෙන කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා හතර. ප්‍රත්‍යජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට තවදුරටත් දිට්ඨි සුඛ විහරණය සඳහා මේ කරුණු හතර පරිහරණය කරන්නයි කියලා බුදුහාම දේශනා කළා. ඉතින් පින්නතුනි මේවා සුළුපට කරුණු නෙවෙයි. විශේෂයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙන්නේ සතර ලෝක පිනකට. ඒ පිනකට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණට විතරක් හරියන්නේ නැහැ. තමන් බුද්ධිමත් වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රය හඳුනා ගන්න. මේක විශේෂ කාරණයක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ සම්මා දිට්ඨිය තුළින් අපට ලැබෙන අවබෝධය කාරණා දෙකකට ගන්නට පුළුවන්. එකක් තමයි මහාචාර්යාරච්චි සූත්‍රයේ දැක්වලා තියෙන ආකාරයට සම්මා දිට්ඨියෙන් පහන් දෙකේ දොයම් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරනවා කියලා සඳහන් කරනවා. මොනවද ඒ සම්මා දිට්ඨිය? අතිවික්‍රේ සම්මා දිට්ඨිය, සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. සම්මා දිට්ඨියක් තියෙනවා ආස්ත්‍රව සහිතව පුඤ්ඤභාගියා පිනට නැමුණා වූ උපති වේපක්කා උපති සම්පත් ලබා දෙන සුගති ආදී සම්පත් ලබා දෙන රූප සම්පත් ආදී සම්පත් ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. ඒකට අපි ලෞකික සම්මාදිටිය කියලා කියනවා, කම්මතරක සම්මාදිටිය කියලා කියනවා. ඊළඟට මහන්සිය දේශනා කරනවා අතිවික්‍රේ සම්මාදිටි අරියා අනාත්තවා ලෝකුත්තර මග්ගංගා කියලා. ආර්යව අනන්තරව ලෝකෝත්තරව මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිටියක් තියෙනවා. මේ කියන්නේ චතුසත්‍ය සම්මාදිටිය නැත්නම් ලෝකෝත්තර සම්මාදිටිය කියන එක. ඉතින් මේකේ ආරම්භක පියවර තමයි පින්නතුනේ කම්මස්සකතා සම්මාදිටිය. මෙන්න මෙතන ඉඳන් අපි ටිකෙන් ටික තේරුම් ගන්නට ඕනේ. සම්මාදිතය ගැන කියනකොට අපට බොහෝ විට පැනනගින ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනා අහනවා. ආරස්සනගික මාර්ගය සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධි දෙකින් කාරණේ. බොහෝ දෙනෙක් නැගෙන ප්‍රශ්නයක්. ආරස්සින් මාර්ගයේ සමාධියෙන්ද පටන් ගන්නෙ සම්මා වාචා වලින්ද කියලා ප්‍රශ්න අහනවා. කිනුතුන්ගේ අදහස මොකද? ප්‍රඥා සීල සමාධිද සීල සමාධි ප්‍රඥාද? ඔපිනදින මෙන්න මේක හොඳට අපි තේරුම් ගන්න ඕන කාරණයක්. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් සත්‍ය ඥානයේ විදියට, අනිත් එක කෘත්‍ය ඥානයේ විදියට. සත්‍ය ඥාන විදියට ගත්තොත් ඥාන මාර්ගයක් විදියට ගත්තොත් සුතමේ ඥානයෙන් අපි ලබා ගන්නකොට සම්මාදිට්ඨි පුරේ ජවන්. සම්මාදිට්ඨිය පෙරට කොට යන්නට ඕන. අහලා මේ ගමන් මඟ හරියට ලිපිනයක් ඇත්තියමක් මැප් එකක් බලා ගන්නවා වගේ ආර්ය මාර්ගය සුගතිගාමි මාර්ගය හෝ මොක්ෂ මාර්ගය පිණිස දැනගන්න වෙලාවේදී සම්මාදිට්ඨිය මුලින් තියනට ඕන. සත්‍ය ඥානයේදී කෘත්‍ය ඥානයේදී කරන්න දේ පනවනකොට සීලේ පදිඥාය නරෝසපඤ්ඤෝ චිත්තං අඤ්ඤච්ච භාවයන් කියපු විදිහට එතකොට සීලෙන් පටන් ගන්නවා. එතකොට සත්‍ය ඥානයේදී ප්‍රඥා සීල සමාධි කෘත්‍ය ඥානයේදී කරනකොට ප්‍රඥා සීල සමාධි. අනිත් පැත්තෙන් අටංග සමන්නාග දෝෂේකෝ දසංග සමන්නාග තවරහ කියලා කියනවා. සේක පුද්ගලයේ සෝවානාදී අරහන්ත මාර්ගය දක්වා ඉන්න පුද්ගලයන් හත් දෙනාගේ මාර්ගය දක්වන්නේ අංගාටක් විදියට. මේ අංගාට සම්පූර්ණ කරාට පස්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඔහුට තවත් අංග දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. එතකොට දසංග සමන්නාගතෝ සේවෝ කියලා සඳහන් වෙනවා. මෙන්න මේ කරුණ ටික අපි ආරම්භයේදීම දැනගන්න එක වටිනවා. පින්නතුනි මේ ගමන් මාගේදී ටිකෙන් ටික ගැඹුරට යන ධමස් තමයි බුදුහාම සඳහන් කරන්නේ. සම්මාදිට්ඨිය ලැබුව පමණට තමයි හරියට සිහියත් නුවණක් ක්‍රියාත්මක වෙනකොට සමන් කරන දේ කොයිතරම් අර්ථාන්විතව කරනවාද කියන එක තීරණය වෙන්නේ. ජන්ම කියන එක ප්‍රධාන දෙයක්. බුදුහාම පැහැදිලිවම දේශනා කරනවා. ජානතෝ හම් වික්තරේ පස්සතෝ ආස්වානං ඛයං වදාමි නොආජානතෝ නොආපස්සතෝ කියලා. ආශ්‍රයන්ගේ ශේඛිරියම පනවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද මොකක් දකින්න කෙනාටද? මේ ස්කන්ධ පංචකය නැත්නම් දුක දන්න කෙනාට දකින්න කෙනාට තමයි මේ ගමන් මඟ පනවන්නේ කියලා. ඉතින් පින්නොත්නේ මෙන්න මෙතෙන්දී දැනුම කියන ගිතාම නිරෝල් අපිට තියෙනට ඕන. ඒ සඳහා අපි නිතර නිතර ධර්ම දේශන අහන්නට ඕන. විවෘත මනසකින් පුද්ගලයන් සරණ නොගිහිල්ලා ගුරුකුල සරණ නොගිහිල්ලා පෙර දහමට මූලිකත්වයේ දීලා ධර්ම ගෞරවයෙන් යුතුව අපි ධර්මයේ හුව තමයි නියම ලෙසම අපට සද්ධර්මය අනාවරණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොතින් තමයි පිළිතුරු හැමලෙසම මේ අපි දුර්ලභව ලබපු සම්බුද්ධ සසුනේ අපට ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්ම මාර්ගයේ ආරම්භක පියවරක් තමයි පිළිතුරු ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මසකතා සම්මාදිට්ඨිය හේවත් ලෞකික සම්මාදිට්ඨිය කියන කාරණේ. මොකක්ද ඒකේ ඒකේ ලක්ෂණය? කම්මසකතා සම්මාදිට්ඨිය ලැබෙන අවබෝධය තමයි අපේ සිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් අපි යමක් කරනවා නම් ඒ කරන දෙයක සාපේක්ෂව හිතේ මනසේ ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. මනසාකයේ පදුට්ඨේන බහස්තේවා කරෝතිවා. ඒක අපිරිසුදු ගැන යම් කරගෙන යමක් කරෝතින් ඒයින් ජනිත වෙන දුක සතෝන දුක් මන්වේති සක්මන් වහතෝ බදං. සමන් කරන ඒ අකුසල දේවල් අපිරිසුදු සිතින් කරන කායික වාචික මානසික කටයුතු වලින් සාජනිත වෙන විපාකය ඔව් ගොඩාක් පිටපස්සේ එන රියසක වගේ උකට ලොකු වේදනාවක් නැගෙනවා. අනිත් පැත්තට සඳහන් කරනවා මනසාකයේ පසන්නේන බහසතිවා කරෝතිවා. පිරිසුදු මනසකින් යම් කෙනෙක් යමක් කරනවා නම් කියනවා නම් අන්න ඒ දේ සතෝනස්සක මන් වේති ඡායවන පායිනි. හරියට තමගේ සෙවණැල්ල හා සමානව තමන්ගේ චත්‍රයේදී සැප විපාකින දෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය සමගම කෙනෙකුගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. මේ අවබෝධයත් එක්කම මොකද පරිවර්තනය? එතනත්තා දුක් විඳින කැමති නැහැ. පුළුවන් තරම් දුරට සම්පාම සකරණන් කියපු විදිහට අකුසලයෙන් හැකිතාක් දුරට මේ තැනත්තා අයින් වෙනවා. සාමාන්‍ය ලෝකයේ ඇතැම් අය වැරදි වලින් අයින් වෙන්නේ එක්ක සමාජයේ තියෙන බිය නිසා, දඬ බිය ආදී බිය නිසා මේකෙන් අයින් වෙනවා. සමහර අපකීර්තියට පත් වීම නිසා අයින් වෙනවා. නමුත් විශේෂයෙන් මෙයා අයින් වෙන්නේ දුකටි බය නිසා. අනිත් අතින් තමම දුක් විඳින මෙයා කැමැති. ඒත් අපිට සිදු අපි යමක් කළොතින් අපට මේකේ දුක් විඳින සිදු වෙනවා නේද කියන එක මේ තැනත්තා හොඳින් දකිනවා මේ තථාගත සද්ධර්මය තුලින්. මේ අවබෝධය සමග මේ තැනත්තා හැකිතාක් දුරට හිතා පිළිසිදුන දේවල් වලින් බැඟලිනවා. උදාහරණයක් සඳහන් වෙනවා විතක් සංකාන සූත්‍රයේ. මොකද උදාහරණේ හොඳට පිළිසිදු වෙලා හොඳ පිළිසිදු ඇඳුමක් ඇඳගෙන සුවඳ විලවුන් ගල්ලපු කෙනෙක් ඉන්නවා. මේ තැනත්තාගේ කරට කුණු වෙච්ච සතෙක්ගේ මීපුණක් එහෙම දැම්මොතින් කරට මේ තැනත්තා දැඩි පිළිකුලකට අපසාදයකට පත් වෙනවා. අන්නේ වගේ තමයි මේ දහම් තුල ඉන්න කෙනා එතන තා නිතරම බලනවා තමන් හිතට අකුසල එනවද කියලා. බලලා හැකි තාම දුරට යපිරිසිදු සිදුවල වලින් එතන තා තමන් හිත ආරක්ෂා කරගන්නවා. අපිට මේ ලෝකේ ලැබෙච්ච වටිනාම දේ අපේ හිත. අන්නේ හිත හැකි තාම දුරට තමන් පිරිසිදුව තියාගන්නට උත්සාහ කරනවා. ඒ ලක්ෂණය ධර්මයේ සඳහන් වෙනවා. සුසුකම්මත ජීවාම වේරණිය ස්වාවේරිනෝ වේරණියසු මනුස්සේසු විහරාමා වේරිනෝ. මම සුවසේ ජීවත් වෙනවා. කොහමද? වෛර කරන මිනිසුන් අතර වෛර නොකර අවෛරිය මම සැපසේ ජීවත් වෙනවා කියලා ඒ තැනත්තා හිතන්නේ. මෙන්න මේකයි පිනුතුන අපේ දක්ෂතාවය. අහවල් කෙනාට වඩා මං ධනවත් කෙනෙක් වෙන්න ඕන. අහවල් කෙනාට වඩා මං උගත් කෙනෙක් වෙන්න ඕන. අහවල් කෙනා ගත්ත වාහනයට වඩා මං හොඳ වාහනයක් ගන්න ඕන. ඒ ආකල්පනේ හොඩ තියෙන්නේ. ඔහුට තියෙන්නේ අනිත් කෙනාට වඩා මම දේශේ අඩු වෙච්ච කෙනෙක් වෙන්න ඕන කියන එක තමයි ඔහුගේ මිනුම් දඬ වෙන්නේ. අනිත් පැත්තෙන් සුසුකම්මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා. මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මානසික රෝග වලින් පෙළෙන අය. රාග ද්වේෂ මාන්න ද්විතිය ආදී කියන්නේ ඇත්තටම මානසික රෝග. එවැනි මානසික රෝග සහිත ලෝක මේ තැනැත්තා හරියට විලක තියෙන පියුමක් වගේ. ඒ පෘථග්ජන ලෝකයේහි කෙලෙස් සහිත ලෝකයේහි නිකලෙස් මනසකින් වාසය කරනවා. මෙන්න මේකයි තියෙන දක්ෂතාවය. කර්මය පිළිබඳ අවබෝධයත් සමගම මූලික වශයෙන් මේ තැනැත්තාට ලැබෙනවා. අනිත් කාරණේ තමයි සුසුකම්මත ජීවාම උස්සුකේසු අනුසුකා උස්සුකේසු මනුස්සේසු විහරා මනුසුකා. ලෝකයා නිතරම තමන්ගේ දේවල් රැස් කරගන්නට බොහොම උත්සාහයෙන් වැඩ කරන ලෝකයා. පංචකාම සම්පත්‍ය වෙත යන ලෝකයක් මේ තියෙන්නේ. වේගයෙන් මහත් වේගයෙන් මේ කාමසප හොයාගෙන යන ලෝකයක් තියෙන්නේ. ඇහැ පිනවන්න, කන පිනවන්න, මේ ඉන්ද්‍රිය පිනවන්න යන ලෝකයක් මේ තියෙන්නේ. මෙන්න මෙවැනි ලෝකෙක මේ තැනැත්තා ඒ දුවන මහා වේගවත් තරණයෙන් ඈත් වෙලා නිරීක්ෂකයෙක් විදිහට ඉඳිමින් තමන්ගේ කෙලෙස් තමන් අඩු කරගන්නවා. ඒකෙන් තමන් සුවසේ වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙලෙස් වලට බර උත්සාහයෙන් ටික අඩු කරගන්නවා. ඊළඟට දේශනා කරනවා සුසුකම්මත ජීවාම යේසන්නෝ නත්ති කිංචනං ඊති බක්ඛා බයිසාම දේවා ආවස්තරයත. මෙතනතා පංච නීවරණයෙන් හැකිතා හිත දුරු කරගෙන ආවස්තර දෙවියන් වගේ වාසය කරන අක්ෂ සඳහන් කළා. පින්නතුනි සතර බ්‍රහ්ම විහරණ වගේ වඩනවා නම් ධ්‍යාන වඩනවා නම් සම 40 කර්මස්ථාන වලින් කිසියම් කමඨහනක් ආවම වශයෙන් උපචාර සමාධි මට්ටමට හරේ සමාධියට ආසන්න මට්ටමට හරි වඩන්න පුළුවන් නම් ඒ තැනත්තා පින්නතුනි මේ මුළු කාම ලෝකෙම විඳින සැපතට වඩා ඉහළ මානසික සුවයක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. අඩුම වශයෙන් දවසට විනාඩි 2ක් විනාඩි 5ක් 10ක් 15ක් එක කුසල අරමුණක මෙත්සිත, කරුණා, මෛත්‍රී, උපේක්ෂා මේ ආදී කුසල චේතනාවක බුදුමන භානාව, ධම්මානුස්සතිය මේ ආදී භාවනා කමඨහනක් උපයෝගී කරගෙන ආම වශයෙන් විනාඩි 10ක් 15ක් හරි හිත එකඟ කරගන්න උත්සාහ කරනවා. තමන්ට ඇත්තටම ආදරේ නම් තමන්ගේ ජීවිතයේ වටිනාකම වැඩි කරගන්න කැමති නම් තමන්ට ඇත්තටම ඔබ සලකනවා නම් මෙන්න සලකන්න ඕන ක්‍රමය. යම් කෙනෙක් තමන් හිත නීවරණ වලින් මුදවා ගත්තා නම් ඒ නීවරණ වලින් මුදවාගත්තු හිත මනස් ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙකුට විතරක් නෙවෙයි දිව්‍ය ලෝක 6ේ සැප විඳීමටත් වඩා ඉහළ මානසික සුවයක් විඳින කෙනෙක් වඩපත් වෙනවා. මිනිස් ලොව මිනිස් සිරුරක් දරාගෙන කායිකව මනසින් බ්‍රහ්මයේ වගේ ජීවත් වෙන පුළුවන් ඉදිය බුදුහාමුදුරුවෝ අපට දේශනා කරා. මෙන්න මේ ගමන් මාගේදී පින්නතුනි කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා අපිටවර මේ අවබෝධයත් එක්ක විශේෂයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ධර්මයේ දේශනා කරනවා. තීනිමානි වික්ඛවේ පුණ්‍ය කිරියවත්තෝනි අතමානි තීනි දානමයන් පුණ්‍ය කිරියවත්තෝ සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් දේශනා කරනවා. දිනොතනි මෙන්න මේ දාන සීල භාවනා පුණ්‍යක්‍රියා ක්‍රමයෙන් දියුණු වීමක් තමයි සම්මා දිට්ඨිය සමග තමන්ට ලැබෙන්නේ. ධර්ම ශ්‍රවණය කළ පමණට හරියට තමන්ගේ සිහිය නුවණ පිහිටුවා ගත්තා නම් අන්න එපමණට මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ කර්මයන් ක්‍රමයෙන් ගැඹුරට යනවා. මුළු ශාසන බ්‍රහ්මචර්යයම කියන්නේ මේ අංග තුන ක්‍රමයෙන් ගැඹුරට යෑම. ඉතාම සරල දෙයක් ගත්තොත් තමන් එදිනදා සතෙකුට සිව්පාවෙකුට යමක් ආහාර වශයෙන් පූජා කිරීමෙන් නම් තමන්ගේ අමරතාත්‍රට උපස්ථාන කිරීම ඔස්සේ සංඝ සතු දානයක් දීම දක්වා විවිධ ආකාරයෙන් අපට දානමය පින්කම් කරන්න පුළුවන්. ආනිස දාන විදියට අනිත් පැත්තෙන් අපේ දාන විදියට මරණයට කැපෙන සත්‍යයන්ගේ මුදවන්න පුළුවන් ජීවිත දානය දීලා තමක් පංචශීල රකින්න කොට කිසියම් විදියක අබේ දානයක් මෙහිදී සිද්ධ වෙනවා. මෙන්න මේ දානයන් සියල්ල අතුරින් ජය ගන්න දානයක් ගැන බුදුහාම දේශනා කරනවා සම්බ දානං ධම්ම දානං විනාති කියලා. සියලු දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියලා. ඇයි එහෙම බුදුහාම දේශනා කළේ? අපි පින්නතුනි කෙනෙකුට ආහාරයක් දුනොතින් ඒ ආහාරයේ ප්‍රයෝජනට තියෙන දවස් දෙකයි. කෙනෙකුට අපි ඇඳුමක් දුනොතින් ඇඳුමේ ප්‍රයෝජනෙ තියෙන අවුරුද්දයි දෙකයි. කෙනෙකුට රැකියාවක් වල දුනොතින් රැකියාව තියෙන විස්රාම වෙනකන් විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුනොතින් ඒ ගෙයි ප්‍රයෝජනෙ තියෙන ජීවත් වෙනකන් විතරයි. හැබැයි මේ පින්කමත් අපි කරන නොකරන්නේ නැහැ. යෝජ සම්පදදෝ හෝති, සෝජ සම්පදදෝ හෝති යෝදනාදී උපස්සයන් කියලා කියනවා. යමක් නිවසක් දෙනවා නම් සියල්ලම දුන්නා වගේ කියනවා. ඒ පින්කමත් අපි කරනවා. නමුත් වෙනතනේ සියල්ලක්ම මේ ජීවිතේ විතරයි ප්‍රයෝජනවත් වෙන්නේ. අපි කෙනෙකුට අවුරුදු 100ක් අඛණ්ඩව සියලු පහසුකම් සහිතව ජීවිතයක් ගත කරන අවස්ථාව ලැබලා දුන්නත් අපි ආපු සසර ගමනට සාපේක්ෂව වෙනතනේ හරියට ඒක එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. කෙනෙකුට අවුරුදු 100ක් අපි සියලුම පහසුකම් සහිත ජීවිතයක් ගත කරන අවස්ථාව ලබා දුන්නත් මේ පහදන කරලා අපි මේ සතර ආපෝ ගමනට සාපේක්ෂව බලනකොට කොයි විදියද කොයි වගේද එක දවසක එකපත් වේලන් දුන්නා වගේ. ඒක ලොකු දෙයක් නෙවෙයි පිළිතුරු. අපේ අන්තිසිගනේ සුගතිගාම වෙන උදව්වක් කරන්න පුළුවන් නම් ඒ කාර්ය කරන සියලුම දේවල් වඩා වටිනවා. අන්න ඒ සඳහා කරන මඟ පෙන්වීමක් වශයෙන් තමයි අපි ධර්මයෙන් කියන උදව්වක් කරන්නේ. දහම්පදයක් කියලා දීලා පොතපතක් දීලා දේශනාවක් අනසලස්සලා අපි කරන පින්කමකට සහභාගී කරගෙන ඒ කරන උපකාරය මේ තැනැත්තාට මේ ජීවිතේ විතරක් නෙවෙයි සසර බොහෝ ආත්ම භවවල සුභතිගාමි වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් පින්නතුනි ධර්මයේ දන්නා හැටියට ඔබ එක පැත්තකින් ඔබ ධර්මයේ රකින්න අතරින් ඔබේ තව කටයුත්තක් සිද්ධ වෙන්නට ඕන. ඒ මොකද්ද? ඔබ අනිවාර්යයෙන් මේ ධර්මයට යොමු කරන්නට ඕන. ඔබ දන් දෙනා වගේම මම දන් දීලා ඉන්නේ මට අනිත් අය හදන්න බෑ කියලා එහෙම කියන්න බෑ. අනිත් අයත් පුළුවන් තරම් දුරට මේ මඟට යොමු කරන්නට ඕන. ඒ සඳහා ඔබ උපක්‍රම සීලෙ වෙන්නට ඕන. ඔබ ඇත්තටම අනිත් අයට ආදරේ නම් ආම වශයෙන් ඔබ ළඟින් ඇසුරු කරන ඔබ හුඟක් ආදරේ කරන කිහිප දෙනෙකුට හරි සුගතිගාමි වෙන ඔබ උදව් කරලා තියෙන්නට ඕන. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියාම තමයි ඔබට හුඟක් දුක එන්නේ. අන්න ඒ නිසා ඒ දුක කිසියම් ප්‍රමාණයකට අඩු කරගන්න තියෙන ක්‍රමය තමයි ඒ අය ඔබෙන් සමු ගන්න කලින් මේ යන කලින් ඒ අයට ධර්මයෙන් උදව් කරන්න. එතකොට ඒ අයගේ මනගෙදරට ඔබ නොගියත් කමක් නැහැ. ඔබ කලින් මෙයට උදව් කරලා තියෙන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ උදව්ව අපි බොහෝ විට කිරීම මඟ හරිනව ධර්මය දන්නේ නැති නිසා. මේ ගැන පස්සේ ලොකුවට සලකන්නට ලොකු දානමය පින්කම් දෙන්නට තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. නමුත් පින්නතුනි ජීවත් වෙන කාලේ හැකිතා දුරට යා ඉහළ පින්කම් සඳහා යොමු කරන්නේ. ඉතින් අපි මේ සඳහන් කළේ ටිකෙන් ටික දාණයෙන් ගැඹුරට යන ආකාරය. දන් දෙනා වගේම පින්නතුනි අපි එයින් නොනවති තවත් ඉදිරියට යනවා සිල්වත් වෙනවා. ඔව් විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම පින්නතුනි. මුලින්ම අපි ඇති වෙන්නට ඕනේ වචනේ සංවර කිරීම. කේරණ සිංහලෙන් කියනවා නම් කට පරිස්සම් කරගන්න. ඒක තමයි මුලින්ම කරන්නට ඕනේ. කට පරිස්සම් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කටට දාන දේවල් පරිස්සමෙන් දානවා. අනිත් එක කටින් පිට ගන්න දේවල් පරිස්සමෙන් පිට කරනවා. කටට දාන දේ පින්නතුනි උපරිම වුණොත් මේ ජීවිත කාලේ විතරයි හානියක් වෙන්නේ. හැබැයි කටින් පිට ගන්න දේවල් කල්ප ගාන දුපතිකාම වෙන හේතු වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. චරිත් හාමුදුරන්ගේ අතීත ආත්ම භාවයේ අම්ම කෙනෙක් අතීත බුද්ධ ශාසනයක චරිත් හාමුදුරුවෝ පින්දහම් කරනකොට දාන ආදී පින්දහම් කරනකොට ඒ අතීතයේ හිටිය අම්ම කෙනෙක් කියනවා ওই සංඝයාට දානේ නෙමෙයි වතුර ටිකක්වත් දෙන්න හොඳ නැහැ කියලා. කොච්චර කිව්වද? මේ වචනේ කොච්චර ප්‍රබලද පින්දුතුනි බුද්ධාන්තර කල්පයක් විලක් සංඝ ඉපදෙලිනවා සාපි පහසාවෙන්. වතුර බොන්න බෑ. නිරාහාරව පිපාසිතව කල්පයක් ජීවත් වෙන. කොච්චර ප්‍රබලද පින්දුතුනි. ඒ නිසා හන්දර ඇතුළු කරන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ගැන ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඊටත් වඩා වැදගත් වෙන්නේ පින්දුතුනි කටින් පිට කරන දේවල් ගැන වා සැලකිලිමත් වෙන්න ඕනේ. පින්දුතුනි අහලට ඇටමිට මජ්ක්‍ධිම නිකායේ තියෙන අභේරාජ කුමාර සූත්‍රයේ අනේ අභේරාජ කුමාරිට සඳහන් කරන යමක් කියනකොට ඒක සත්‍ය වෙන්නට ඕන, අර්ථසහගත වෙන්නට ඕන, ප්‍රිය වෙන්නට ඕන, ඒ වගේම ඒක සුදුසු කල්හි කියන්නටත් ඕන. Taman කියන දේ සත්‍ය දෙයක් වෙන්නට ඕන, අර්ථසහිත දෙයක් වෙන්නට ඕන, ප්‍රිය දෙයක් වෙන්නට ඕන. එහෙම නැහැ කියලාම කියන්න බෑ. සුදුසු කල්හි කාලඤ්ඤෝ කියලා කාරණයක් තියෙනවා. නියමිත වෙලාවට කියන්නට ඕන. දැන් සමහර අය කියනෝනේ ඇත්ත කතා කරනත් බිම වාඩි වෙනත් බය වෙන්න ඕනේ නැහැ කියලා නේ. දාන දේවල් ඔබේ කියලා දානෝනේ. තැනක් නොතැනක් නොබල. එහෙම කරන්න බෑ වෙනතුනි. සත්‍ය වුණත්, ප්‍රිය වුණත්, අර්ථවත් වුණත් ඒක නිසි තැනදී කියන්න ඕන. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන කාලයන ධම්ම ශ්‍රවණ කාලයන ධම්ම සාකච්ඡා කියලා. සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීම, සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කිරීම ආදී දේශනා කරලා තියෙන එක. තවත් කාරණයක් වෙනුත්නේ අබේරාජ කුමාරයේ සූත්‍රෙම දේශනා කරනවා. යමක් සත්‍ය නම්, යමක් අර්ථවත් නම් ඒක අප්‍රිය වුණත් කියන්න පුළුවන්. අප්‍රිය කියලා නොකියෙ ඉන්නේ නැහැ. අවශ්‍ය නම් ඒක අර්ථවත් නම් හැබැයි ඒත් සුදුසු කල් බලලා තමයි කියන්නේ. ආවට ගියාට කියන්නේ. මොකද එහෙම කියන්නේ කියලා නැත්තම් ගැටලුවට මොන පානද? අප්‍රිය වුණත් බුදුහාමුදුරුවෝ සමහර දේවල් දේශනා කරලා තියෙනවා. හැබැයි එහෙම කියලා තියෙන්නේ බොහෝ දෙනෙකුට යහපතක් වීම සඳහා. එක පුද්ගලයෙක් හිත නරක කරගන්න පුළුවන්. මාගන්දී වැනි අය, සුප්‍රබුද රජතුමා, දේවදත්ත හාමුදුරුවෝ, ඒ වගේ අගේ අය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමහර කාරණාවලින් ද්වේෂයට පත් වුණා. නමුත් ඒ දේ බොහෝ දෙනාට යහපත වුණා. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ එවැනි දේ දේශනා කළා. හැබැයි අනර්ථ සාගත නම් ඒකේ දේශනා කළේ නැහැ. අර්ථයක් වෙනවා නම් අප්‍රිය වුණා දේශනා කළා. සමහර දේවල් අනර්ථයක් වෙනවා නම් ඒක ඇත්තමිට ප්‍රිය වුණා දේශනා කළා නැහැ. පින්තුන් අහලති මේ සම්බුද්ධ ශාසනයේ අසිරිමත් දානයක් දීපු අවස්ථාවක් පොසොරේස් මහදීප අසද්දුස්ස මහදානයි. මේ දානය දීලා බුදුහාමුදුරුවෝ දානානිසංස දේශනා කළේ නැහැ. දානානිසංස දේශනා නොකරන යාට වැඩම කරගෙන අරස්ථානෙට. ඇයි එහෙම කළේ? ඒකේ දැන් අනර්ථයක් සිදු කරගන කෙනෙක් හිටියා දානානිසංස සහන. බලන්න මේ කල්පයක් තුළ එක සම්බුද්ධ ශාසනයක් තුළ එක වරක් පමණක් දෙන්න තියෙන මේ දානීය දිවත් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ නැහැ කිමතුනි. එවැනි සමහර අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ මේ ක්‍රමය අනුගමනය කළ තියෙනවා. ඉතින් මම මුලින් සඳහන් කළේ පින්තුනි මේ සීලය පිළිබඳව. එනිසා වචනය සංවර කර ගැනීම ඉඳන් ඉදිරියට යන ගමන් මඟක් බුදුදහමේ දේශනා කළා. ඊළඟට පින්තුනි පංචශීලය ආරක්ෂා කිරීම. ඇතැම් විට එකපාරම පහම රකින්න බැරි වුණත් ටිකෙන් ටික හරි කවදා හරි දවසක මේ පහම මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම මම ආරක්ෂා කරනවා කියන දැඩි විශ්වාසය තමන්ගෙන් තියනට ඕන. ඒක තාම දුරට තමන්ගෙන් දැනන සිදුන අඩුපාඩුකම් අඩු කරගන්නට උත්සාහ ගන්නට ඕන. වෙනතන මේ සීලය කියන්නේ සුළුපට දෙයක් නෙවෙයි. මේක ඍජුවම තමන්ට සුගතිගාමි වෙන්නට බලපාන දෙයක් මේක. පංචශීල ආරක්ෂා කිරීම අනිසංස රාශියක් තියෙනවා. ඒ රාශිය අතරින් ප්‍රධානම දෙයක් තමයි තමන්ට අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙන්න තියෙන ස්ථානයක් මේක. අනිත් ඒ සමාජගත ජීවිතයේදී අපිට ලොකු සුරක්ෂිත භාවයක් ලැබෙනවා. ධම්මෝහවය රක්කති ධම්මචාරයන් කියලා අපි නිතරහලා තියෙනවා. ධර්මය රකින්න කෙනා ධර්මයෙන් සිං ආරක්ෂා කරනවා කියලා. බොහෝ වෙලට අපිට හිතෙන්නේ අපි පංචශීලය රකින්නවා කියලා නේද? අපි කියනවා මම පංචශීල රකින්නවා, මම අටශීල රකින්නවා මොකද කියන්නේ අපි කියන්නේ. ඇත්තනම් වෙනතන මොකද වෙන්නේ? අපි සීල රකින්නව නෙවෙයි, සීලය විසින් අපි ආරක්ෂා කරනවා. අපි මත්යන් පානය නොකරනවා නම්, වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම් අන්න ඒ තමන්ගේ ගුණාංගයේ විසින් තමන්ම ආරක්ෂා කරනවා. තමන්ට කරදරදි කරන්න දෙන්නේ නැහැ. මේ ජීවිතයේ තමන් අනතුරුවලින් බේරෙන විතරක් නෙවෙයි, සසරේදී අපායට නොවැටී තමන්ම ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්තඨාන සූත්‍රය දේශනා කරන පුඤ්ඤාවිසන්ද සූත්‍රයේ මහා පුණ්‍ය ගංගා අටක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අභිසන්ද කියන්නේ උල්පත ගංගාව කියන එක. මේ සම්බුද්ධ ශාසනයෙහි සුගතිගාමි වෙන්නට අනිවාර්යෙන් හේතු වන ප්‍රධාන ගුණ අටක් ගැන පුඤ්ඤාවිසන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොනවද ඒ කාරණා? අනිවාර්යයෙන්ම සුගතිගාමී වීමට බලපාන ප්‍රධානතම කාරණා මොනවද? ධ්‍යාන මට්ටමේ හරියට ඵලයන් තියෙන කරුණු ගත්තොත්. ඒව දැනගෙන ඉන්නට ඕන. දැන් ඔබ ඇතැම්මිට හිතයි මම කටින පින්කමක් කළා තියෙනවා. මං ධම්මදිව වන්දනාල ගිහිල්ලා තියෙනවා. සිරිය පාද ගිහිල්ලා තියෙනවා. සාංගික දාන මෙච්චර ගාණක් දීලා තියෙනවා. මන්නම් සුගතිගාමී කියලා හිතන් ඉන්නවද? එන්නතනේ අපි බලමු ඉදිරියට. එන්නතනේ පැහැදිලිවම සුගතිගාමී වෙන කාරණා හැටියට බුදුහම දේශනා කළේ අපි ධ්‍යාන මට්ටමට හිත දිනු කළ තියෙන අනිවාර්යෙන් අපි බ්‍රහ්මලෝක යන සුගතිය උපපජ්ජි වේදනේ කර්ම හැටියට ලැබෙනවා. නමුත් ඊට පල්ලෙහෙන් තියෙන අනිවාර්ය කාරණා හැටියට ධර්ම තුල සඳහන් වෙන කරුණටක් තියෙනවා. මොනවද ඒ කාරණා? ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, ඒ වගේම පාණාති පාඨා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාර පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමාදඨාන පටිවිරතෝ හෝති. අනිවාර්යෙන් සුගතිගාමීමට හේතු වෙන්නේ මෙන්න මේ කරුණ ටික පිළිබඳ මේ කමත කරන්න එපා. මෙන්න මේ කරුණ තුළ, ඒ කියන්නේ ඔබ හරියට තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම්, පංචශීලය ඔබ නිවැරදිව ආරක්ෂා කරනවා නම්, ඔබ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ සුගතිගාමී වෙන්නේ නැහැ. හරියට ගඟක් පැත්තට නැමිලා තියෙන ගහ කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන බහැටද? ගහ වැටෙන ගඟට. අන්න ඒ වගේ මෙන්න මේ කරුණ වටෙන් තමන් පෝසත් ඉන්නවා නම් ඔබ ලෙඩක් හැදිලා මිය ගියත්, කොමා වැනි අවස්ථාවක ඉඳලා මිය ගියත්, ඔබ සතුරෙකුගේ ප්‍රහාරයකින් මිය ගියත්, යුද්ධයේදී මිය ගියත් ඔබ කිසි දවසක සුගතිගාමී වෙන්නේ නැහැ. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ මම හොඳට පින්කම් කරලා තියෙනවා මට හිත හදා ගන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ නේ. එහෙම පුළුවන් නම් හොඳයි. නමුත් පින්නතුනි අපට එහෙම බැරි වෙන වෙලාවල් තියෙනවා. මහා ලොකු දෙයක් නෙවෙයි පින්නතුනි. ඔබ ලෙඩ වෙලා ඉන්න වෙලාවෙදී, ඔබට වතුර ටිකක් ඕන වෙලාවෙදී, ඒ වතුර ටික නොලැබුණොත්, පරක් වුණොත්, ඒ වෙලාවේ හිත නරක් වෙනනේ සුගතිගාමී නැහැ ඉන්නවා. සමහර අවසන අවස්ථාවේ තමන් කැමැතිම ආහාර පාන ගෙනාවේ නැහැ කියලා ප්‍රමාද වුණා කියලා ඒකට සුගතිගාමී නැහැ තියෙනවා. තවත් සමහර අය මට වතුර තිබහායි වතුර ටිකක් දෙන්න කියලා තමන්ගේ ළඟම ඥාතියේ වතුර ටික කොනකොට වතුර ටික හිර වෙලා අනේ මට මොකද කරේ කියලා කේන්ති අරගෙන ඒකෙන් සුගතිගාමී නැහැ ඉන්නේ. සමහර අය තමන්ගේ ජීවිත කාලය අමනාප කෙනා මරණාසන්න මොහොතේ බලන්නාකු වෙලාවේදී කේන්ති ඉස්මතු වෙලා ඒකෙන් සුගතිගාමී නැහැ තියෙනවා. මේක සරල දෙයක් නෙවෙයි පින්නතනි. මේක සැහැල්ලුවෙන් හිතන්න එපා. අනේ සඳහා වඩා ලොකු වැඩ පිළිවෙලක් කරන්න තියෙනවා. ඔබ ආද සුගතිය මෙහෙම ඉදියට මේ ලැබපු සුගතිය ඔබ සරලව ලැබපු දෙයක් නෙවෙයි. මේක ඉතාම දුර්ලභව ලැබපු දෙයක්. ඉතින් පින්නතුනේ මේ මට්ටමට හිත දිනු වෙන විශේෂයෙන් තෙරුවන පිළිහිද කර ගන්නට ඕන. ජීවිතේ ඉතාම අභියෝගාත්මක අවස්ථාවකදී තමන්ට ඍජුවම බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් සිහි වෙන මට්ටමට හිත හදාගෙන ඉන්නට ඕන. ඒ මට්ටමට හිත හදාගෙන ඔබ ඉන්නවාද කියන එක තීරණය වන්නේ ඔබ දැනට කල්පනා කරන ඔබට දවසට වැඩිපුර වාර ගණනක් කුමක් ගැනද මතක් වෙන්නේ කියලා. දවසට වැඩිපුර සමහරට මතක් වෙන්නේ කුමක් පිළිබඳවද? තමන්ගේ ගෙදර ගැනද, දරුව ගැනද, වාහනය ගැනද, දැන් ඉදිරියේදී ඡන්ද දෙන්න ඉන්න කෙනා ගැනද? එහෙම කියලා තමන් බලන්න. අන්නේ කරුණු අතරින් ඔබට වැඩිපුරම දවසට මතක් වෙන්නේ බුදු ධම්ම සංඝ කියන තෙරුවන නම් අන්න ඔබට කිසියම් විදියක සහතිකයක් තියෙනවා ඔබ සුගතිගාමී පැත්තට නැමිලිනවා කියලා. අනිත් පැත්තට තියෙන ඔබ මේ පංචශීලය ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී මේ අකුසල් වලින් දුර වෙලා ඔබ සිත පිහිටවාගෙන ඉන්නවා නම් මෙන්න මේක තමයි තියෙන ඔබ සුගතිගාමී වෙනවා කියන සහතිකය. අර ඔබතුමී කියපු කරුණ ධර්මයේ එහෙම ඍජුව දක්වලා නැහැ. මෙන්න මෙතනේ තමයි පින්නතුනේ අපි උඹා කල්පනාකාරී දැන් අපට මුණ ගැහිච්ච ඉන්නව පින්නතුනේ වගේ පින්දහම් කරපු අය. හැබැයි ඒ අය මිය ගිහිල්ලා තමගේ ඥාතින් හරහා පින් ඉල්ලපු අවස්ථා තියෙනවා. නමුත් මෙන්න මේ කරුණ වටේ යම් කෙනෙක් ඍජුව බැසගෙන ඉන්නවා නම් තෙරුවන් සරණ යාමත් පංචශීලය ආරක්ෂා කිරීමත් කියන එක මේක බුදුහාඳුරන්ගේම ශ්‍රී මුඛයේම දේශනා කරපු කාරණය. පුඤ්ඤාභිසන්ද කියන කාරණය මහා පින් උල්පත් අටක් විදියට. ඉතින් මේ කරුණ වලින් හැකිතාක් දුරට තමන් ශක්තිමත් වෙන්නට ඕන. සීලයක් සමගම. අනිත් කාරණය තමයි පින්නතුනි භාවනාමයන් පුඤ්ඤකිරිය වස්තුව කියන කාරණය. භාවනාවෙන් හිත දිනු කර ගන්නට ඕන. විශේෂයෙන් මෛත්‍රී භාවනා කියන කාරණය. මේ මෛත්‍රී භාවනා කියන කරුණ ගැන අපි පින්නතුනි යම් සීලයක අවබෝධයක් අපිට තියෙන්නට ඕන. මෛත්‍රිය සහ මිත්‍රත්වය නැත්තම් මෙත්ත සහ මිත්ත කියන එක කාරණා දෙකක්. මේ දෙකේ සමාන ලක්ෂණ තියෙනවා. හැබැයි පින්නතුනි පැහැදිලිව මේ දෙක. මිත්තානිසංස කියලා වෙනම තියෙනවා. මෙත්තානිසංස කියලා වෙනම තියෙනවා. මෙත්ත කියන්නේ ශරීරයේ හිතේ තියෙන මෘදු ගතිය. සීමා සංවේද නොමැතිව මුළු ලෝකයක් කෙරෙහිම තියෙන අප්‍රමාණ්‍ය වූ සත්‍යයන් තියෙන මෛත්‍රිය මෙත්සිත. මිත්ත කියලා කියන්නේ සීමිත ප්‍රමාණයකට තියෙන හිතවත්කම. මෛත්‍රිය තියෙන කෙනා ගලන්නේ මිත්‍රත්වයක් තියෙනවා. හැබැයි මිත්‍රත්වයේ තිබුණා කියලාම මෛත්‍රිය තියනවා කියන එක අපිට තීරණය කරන්න බෑ. ඇයි? මිත්‍රත්වය කියන එක බොහොම සීමිත දෙයක්. ඒ මිත්‍රත්වය කියන එක ඇත්තමිට කුමක් හෝ දෙයක මත යැපිලා තියෙනවා. නමුත් මෛත්‍රිය කියන එක එහෙම නෑ. අපි දන්න නොදන්න හැම දෙනා වෙතම සම්බේ සත්තා බාහුසිකිතා කියන මෙත්සිත අපි අනිත් අය කෙරෙහි පතරවනවා. මෙතෙන්දී පින්නතුනේ වැදගත්ම කාරණයක් තියෙනවා. අපි හිතනවා සීල සත්‍යෝ සුවපත් වෙත්වා කිව්වහම මේ ලෝකෙම සුවපත් වෙයි කියලා. පින්නතුනේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රියෙන් බලාපොරොත්තු වෙන්නේ මෙත් වඩන්න කියලා බුදුහාම දේශනා කරේ ඇත්තටම ලෝකෙ සුවපත් වෙනවා නෙවෙයි. බුදුහාමඳුරෝ මෛත්‍රිය වඩන්න කියලා දේශනා කළේ ඇයි? තමන්ගේ හිතේ තියෙන පටිගය ව්‍යාපාදය දුරු කරගන්න. මෛත්‍රී වැඩීමෙන් වෙන්නේ සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරනකොට අනිත් අය පිළිබඳව තමන්ගේ අමනාපයක් තියෙනවා නම් අන්නේ අමනාපය දුරු වෙනවා. ද්වේෂය දුරු වෙනවා. අනිත් පැත්තෙන් තවදුරටත් මේක ඉදිරියට කරගෙන යනකොට මේ මෛත්‍රියම ධ්‍යාන මට්ටමට හිතෙන් කරන සමත කමඨහනක් බවට පත් වෙනවා. ඊට අදාළ වානිසංස රාශියක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඇතැම් විට අපේ හිතේ තියෙන ප්‍රබලත්වය මත ඒ මෛත්‍රියට ලක් වෙන පුද්ගලයාගේ තියෙන වාසනා ගුණය අනුව අපේ මෛත්‍රී කරන එකේ ප්‍රතිඵලක් තියෙනවා. නැත්නම් බෝසත්යන් වහන්සේ ඇතැම් කාලවල වනයේහි භාවනා කරනකොට බෝසත් කාලේ ඒ සත්තුන්ට මෛත්‍රී වඩනකොට ඒ මෛත්‍රී ප්‍රබලත්වය නිසා ඇතැම් විට කොටියන් සිංහන් වැනි සත්තුන්ගේ ළඟ හාවුන් මුවන් වැනි සත්යන් සෙල්ලම් කරන ආකාරය කොහොම සතුටින් සමගින් ඉන්න ආකාරය ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ උන්වහන්සේගේ මෛත්‍රියේ ප්‍රබලත්වය නිසා එහෙම වෙන්න පුළුවන්. නමුත් පින්තුනේ එහෙම වීම හෝ නොවීම නෙවෙයි අපේ ප්‍රාර්ථනාව. මෛත්‍රී වැඩීමේ ගැන බලාපොරොත්තු වන්නේ අපට හිතට දැඩිසේ පීඩාගෙන දෙන කාරණයක් තමයි අනිත් කෙනාගේ දෙන අමනාපය. හිත පීඩාවට පත් කරන කර්ම අතරින් අනිත් අය ගැන තියෙන දැඩි අමනාපය තමයි අපට දැඩිසේ හිතට පීඩාගෙන දෙන්නේ. ඒ නිසාම තමයි ආතති කලමනාකරණයේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මනෝවෛද්‍ය විශේෂඥවරු සඳහන් කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට් දෙකක් තමයි මෛත්‍රී භාවනාවත් සතිමත් බවත් කියන එක. මෙන්න මෙතනදී පින්නතුනි මේ මෛත්‍රිය වඩන්න වඩන්න අපි අනිත් පැත්ත එක තියෙන ගැටුම අමනාපය දුර වෙනවා. අනිත් පැත්තෙන් ඒ මෛත්‍රියත් එක්කම අපි පරිත්‍යාගශීලී බවත් වැඩි වෙනවා. මෛත්‍රිය තියෙන කරන කෙනා මෛත්‍රිය නවතින්නේ අනිත් පැයට කරුණාවක් දක්වනවා. අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙනවා. මුදිතා ගුණයක් දින වෙනවා. අනිත් කෙනා දින වෙනකොට සතුට වෙනවා. ඒ වගේම කරුණාව මුදිතාව දෙකම දක්වලා සමහර වෙලාවලදී සමහර බාහිර දේවල් තමයි පාලනය කරන්න බැරි මට්ටමට යනවා. එතෙන් දිහේ නැත්තා උපේක්ෂාවටපත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ මෛත්‍රී වඩන කෙනා ඉදිරියට යනවා ගිහිල්ලා ඒ මෛත්‍රී චින්තාවේ ඉහළ අවස්ථාවක් තමයි මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒ වම්පි සම්බුතේසෝ මාන සම්භාවය පරිමාණ. අම්ම කෙනෙක් Tamante ඉන්න එකම දරුවාට දක්වන සෙනෙහස වගේ සෙනෙහසකින් මේ දැන්සා ලෝකෙ දිහා බලනවා. පින්වත්නි එවැනි ආකල්පයක් Tamange හිතේ තියෙනවතින් කොච්චර ජීවිත පරිවර්තනයක් වේද? කොච්චරනම් ඔබ කියන වචන කතා කරන වචන අඩු වේවිද? ඇතැම් විට කෑම බීම බෙදනකොට ආසනයක් ගන්නකොට ඔබ ඉක්මනට ගිහිල්ලා එතන ඒ දේ අත්පත් කරගන්න උත්සාහන්ත වෙනවනේ. ඇත්තෙන්ම මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මෛත්‍රියක් තියෙන පමණට කරුණාවක් එන ඔහුගේ ළඟ. හැබැයි කරුණාව මුලින් වඩන්නේ නැහැ ඇත්තෙන්ම. වඩන්නේ මුලින් මෛත්‍රිය. මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ ඒකෙම හරියට කාසි දෙපැත්ත වගේ කරුණාවක් එන හොට. ඔව් මෛත්‍රිය නවතින්නේ නැහැ. අම්ම කෙනෙක් දරුවන්ට සතර බ්‍රහ්ම විහරණ වලින් සලකනවා කියලා අපි කියන්නේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහරණ අම්ම කෙනෙකුට තියෙනවා කියන්නේ. තොර මෛත්‍රිය විතරක් නෙමෙයි කරුණාවත් එකට මිශ්‍ර වෙච්ච දෙයක් මේක. කරුණා මුල් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඇත්තටම මෛත්‍රිය තියෙනකොට ඒ මෛත්‍රියෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි කරුණාව කියලා කියන්නේ. එතකොට මෛත්‍රිය තියෙන කෙනා අනිත් කෙනේ දුකක් කෙනවට කැමති නැහැ කියන එක. අනිත් පැත්තට ඒක අනිත් පැත්ත තමයි අනිත් කෙනා ජීවත් වෙනකොට කැමතිය. කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් මුදිතාවක් මුල් වෙනවා කියලා කියන්න පුළුවන්නේ. ඇත්තටම මෛත්‍රිය තමයි ප්‍රධානම කාරණේ. ඒ මෛත්‍රිය වඩනකොට අනිත් ගුණාංගات ඊට සමගාමීව දිනු වෙනවා. එයා ධර්මයට අනුකූලව නම් මේක වඩන්නේ. ඇත්තෙම ඒ විතරක් නෙමෙයි මේ තැනත් තා මෙතන ඉනවතින්නේත් නැහැ. සාමාන්‍ය ලෞකික සම්මාදිට ඉඳලා කරනකොට කම්මස්කට සම්මාදිට ඉඳලා කරනකොට අපි මෛත්‍රිය ආනිසංස සම්ස ලබන්න හෝ මෛත්‍රිය බ්‍රහ්ම විහරණයක් වශයෙන් හෝ ධානා මට්ටම හෝ තමයි තියෙන්නේ. හැබැයි ලෝකෝත්තර සම්මාදිටියත් එක මිස්තරකට මොකද්ද? ඒ දැනත් සාමෛත්‍රිය වඩන්නේ මේ ආනිසංස ටික ලබා ගන්න විතරක් නෙවෙයි. සමාහිතෝ වික්ඛ යථා භූතං පජානාති කියන විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී මේ ත්‍රිලක්ෂණය බලන්නට උපකාරයක් සඳහා මේක වඩන්නේ. ඔහුගේ අවසාන බලාපොරොත්තු නෙවෙයි මේක. දිනක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් එක්තරා ආරාමයකට ගියා. අනේ ශාස්ත්‍රවරයෙක්ගේ ආරාමයකට ගියපු වෙලාවේදී අය ප්‍රශ්නයක් කළා. කාරණයක් ඇහුවා. මොකද කාරණේ? ඒ හාමුදුරුවෝ අහනවා, අපිත් මෛත්‍රිය වඩනවා, ඔබේ ශාස්ත්‍රවරයාත් මෛත්‍රිය වඩනවා, ඒ නිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා. අපිත් මෛත්‍රිය භාවනා වඩනවා, අපි ධ්‍යාන වඩනවා, ඔබේ ශාස්ත්‍රවරයාත් කියන්නේ ධ්‍යාන වඩන මෛත්‍රිය වඩන්න, ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. මෙත්ත කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේට උත්තරයක් දී ගන්න බැරුව ගියා. මේ ස්වාමීන් වහන්සේලා දානෙන් පස්සේ බුදුහාමුදුරුවෝ හමු වෙන්න ආවා. ආපු වෙලාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, මහණෙනි ඔබට උත්තරයක් දෙන්න තිබ්බනේ. මේ ශාසනය මෛත්‍රිය වඩන්නේ වස්සංග පරිණාමයෙන් කියලා. නිවනට නැඹුරු කොට නිවන අභිමුඛ කොටගෙනයි මේ මෛත්‍රිය වඩන්නේ කියලා. අනිත් ශාසනවල මෛත්‍රිය වඩන්නේ උපරිම වශයෙන් ධානය මට්ටමට යන විතරයි. නමුත් බුදු ශාසනයක මෛත්‍රිය වඩන්නේ සාමාන්‍යයෙන් කරුණා මුදිතාව දක්වන ඉදරක් නෙවෙයි, ධානය මට්ටමේ නෙවෙයි, විතරක් නෙවෙයි. ඒ මෛත්‍රියම සමත කමඨාන ගොඩපත් කරගෙන විදර්ශනාවට පාදක කරගන්න. ඉතින් ඒ වගේ ගැඹුරට යනවා. අපි කියන උත්සාහ කලේ ලෞකික සම්මාදිටිය තුළ ඉඳලා අපි කරන මේ වගේ දාන ආදී පින්දහම් අපට කොයිතරම් දුරට ගැඹුරට කරන්න පුළුවන්ද කියන කාරණේ. සම්මාදිටිය තිබුණු තරමට පින්නොතන අපට ඉහෙළම ලෙස මේ දාන ආදී පින්දහම් කරගන්න පුළුවන්. සමහර හිතන අනේ අපට එච්චර සල්ලි නෑ ලොකු පින්කම් කරන්න කියලා නේ. නමුත් පින්නොතන සල්ලි මොන්නේ අනිත් පැය කරන පින්කම් අපට සතුරු සිතින් අනුමෝදන් වෙන්න පුළුවන්. ගෙදරක දානයක් දෙනවා නම් සමීප ගෙදරක සම්මුතියකට සහභාගී වෙලා තමට උපකාරයක් කරන්න පුළුවන්. එහෙම බැරුණත් අඩු ගානේ ඒක දැකලා සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න හරි පුළුවන්. ඊමත් විතරක් නෙවෙයි. තමන්ට දිනපතාම තමන්ගේ පන්සලේ කරන පින්කම් වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, ඔබ හරියට බුද්ධිමත් වුණොත් දිනපතාම ලෝකේ නොඑක් කැමල කරන පින්කම් තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් රුවන්වැලි සෑළඟ ජයශ්‍රීමා බෝධිය ළඟ අටමස්ථාන නොයෙක්තැන්වල දළදා මාලිගාවෙහි මහියංගනයේ කැලණියේ නාගදීපේ සෝමාවතිය සේරුවාවෙල ඔය නොයෙක් තැන්වල කරන පින්කම් තියෙනවා. දවසර විනාඩි පහක් හරි පින්නතුන් විවේක ඉඳගෙන ඒ තැන් හොඳට මෙනෙහි කළා, ඒ තැන් හොඳට අරමුණු කළා, තමන්ගෙම දෑතින් කරන පින්කම් කියලා හිතලා ඒ දවස් පුරා මේ ස්ථානවල කරපු පින්කම් අනුමෝදන් සාදු කියලා තමන්ගේ සද්ධාවේ පමණේ කාන්සන්ස ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දරත් නිමේ දමදෙවි ස්ථාන අතර තවත් බෞද්ධ රටවල් බුරුමයේ, තායිලන්තයේ, කාම්බෝජයේ, ලාඕසයේ මේ වගේ රටවල් අනිත් බෞද්ධ රටවල් මේ කුළු පෘථිවිය පුරාම කරන පින්කම් දිනපතාම අනුමෝදන් වෙනවා. මාසලෝ විතර ඔව් ඒ සිහි කරන මොහොත තුළ තමන් හිත පිරිසිදු වෙනවා, බලවත් කුසලයක් වෙනවා. ඒක තමන්ගේ ලෞකික කුසලයේ දිනු කරගන්න හේතුවක් වෙනවා. ඊට එන අකුසල චේතනාවෙන් හිත මුදව ගත්තට පස්සේ හිතේ ලොකු සතුටක් එනවා. හයි කිලිස් වලට. ඔව් ඒක වෙනම විදියට අපි සාකච්ඡා කරනවා. අපි මේ කියන්නේ සාමාන්‍ය ලෞකික මට්ටමේ ඉඳලා අපේ හිත කුසලයට දිගින් දිගට නැඹුරු කරගන්න ආකාරය මේ අපි කියන්නේ. මේක අනුපීඩ අනුපූර ප්‍රතිපදාවක් විදිහට අපි කියනවා පිනතනේ දිගටම යනවා මේකෙන්. එතන වල නවතින්නේ අපි. මේ ටිකෙන් ටික ඔබේ හිත දියුණු කරන ක්‍රමය මේ කියන අනුපිළිවෙලිය. අවසානයේ ප්‍රශ්න අහන්න. අවසානයේ ඔබට ප්‍රශ්නයක් ඉදිරු වෙන්නේ නැහැ, බය වෙන්න එපා. පින්නතුනි, මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකයේ සලමිනිසෑය, ඒ වගේම තවුසසා දිවී ලෝකයේ සිරිමිනිසෑය මේ වගේ තැන තරමුණු කළ තින් අනුමෝදන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනය පුරාම කරෝ පින්කම් ඔබ එක එක සීපත් කළා ඔබ සතුටු සිතින් අනුමෝදන් වෙන්න. සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පින්කම් අපට අනුමෝදන් වෙන්න පුළුවන්. 512,000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මොන වෙහෙ වුණා අපේ ගෞතම බෝසත්යන් වහන්සේට ඒ සියලු ශාසනවල පින්කම් ඔබ අනුමෝදන් වෙන්න. දිනපතාම ඒව හිතන්න. ඔබ කරන පින්කම් දිනපතාම ඔබේ සිතින් මෙනෙහි කරන්න. මම මෙච්චර කාලයක් අමඬ තාතර සැලකුවා. ස්වාමීන් වහන්සේලාට දාන ආදී පූජා කළා. අසරණයන්ට සැලකුවා. බුද්ධ පූජා පැවැත්තුවා. පංචශීලය රැක්කා. බොහෝ දවස් රටසිල් ආදී රැක්කා. මේව නිතර නිතරම ඔබ හිතන්න. අපි බොහෝ විට හිතන්නේ අපේ මේ අඩුපාඩුවක් ගැන තමයි හිතන්නේ. වෙනත් කෙනෙකුට තමන්ට කරපු අඩුපාඩුවක් ගැන තමයි හිතන්නේ. එහෙම හිතනකොට පින්නතුනේ හිත අපිරිසිදු වෙනවා. හිතේ සතුට නැති වෙනවා. නමුත් කෙනෙක් මෙන්න මේ විදිහට දිගටම මේ කුසල සිහිපත් කරනවා නම් ඒයින් තමන්ට ලොකු මානසික සතුටක් ලැබෙනවා. ඒ මානසික සතුට පින්නතුනේ තමන්ගේ කායික සුවපත් භාවයට මේ ශරීර රූප කලාප වෙනස් වීම දක්වාම තමන්ට බලපානවා. ඇත්තෙන්ම ඒවා බලන්න යන ගමනක් නෙවෙයි අපි ඇත්තෙන්ම මේ. ඒවා තිබ්බා හෝ නැති වුණා හෝ ඊට වඩා දියුණු මට්ටමට යන ගමනක් මේ අපිට තියෙන්නේ. ඇත්තෙන්ම එහෙම දැකලා තමන්ට හිත සතුටු කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඇත්තෙන්ම අපි බාහිර දෙයක් මත අපි යැපිලා ඉන්නේ. එකපාර රශ්මියක් තියෙන එක නැති වෙලා ගියා. අර රශ්මියට අපි ආශා කළ හිටියොත් ඒක නැති වෙලා ගියාට පස්සේ ඒ වගේම දුකකටපත් වෙනවා අපි. එතකොට අපි දැන් මෙතන කියන්නේ ඊටත් වඩා අපි තුලම අත්ථ දීපා බික්කේ විහත අත්ථ සරණා නාඤ්ඤ සරණා ධම්මදීපා දීපේ විතර ධම්මසරණ මට්ටමටම යන විදියයි අපි මේ ටිකෙන් ටික විස්තර කරන්නේ. ඔබ ටිකක් ගියාම ඔබට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. ආ සාමාන්‍ය ලෝකයන් යම් යම් දේවල් හිතලා සාමාන්‍ය මැජික් බලන වගේ දේවල් කරනවා. එහෙම සරල තැනකින් නෙමෙයි බුදුදහමේ ඉන්නේ. දැන් ලෝකේ ඉතාම විස්මකරන වැඩ මැජික් වෙනන වගේ පෙන්නනවා. රැස් වීදන වගේ එකපාරහසට යනවා, යාසෙන් වැටෙනවා වගේ නොපෙනී යනවා. ගෑනු කෙනා පිරිමි කෙනා වෙනවා, පිරිමි කෙනා ගෑනු කෙනා වෙනවා. ඇඳුම එකපාර දන්නේ නැති විදිහට වෙනස් වෙනවා. එහෙම පෙන්නන ලෝකයක් මේ තියෙනවා. ඒවා මැජික් ලෝකයක්. එවැනි ලෝකයකට යන්නද නෙමෙයි මේ ධහම තියෙන්නේ. ඊට වඩා අපි සබුද්ධිකව අපි අවදිමත් කරලා ප්‍රඥාවෙන් අභිෂේක ලබන ධහමක් මේ අපිට තියෙනවා. අන්න එතෙන්ට යන්න අපි දක්ෂ වෙන්න ඕන. අනේ අනුපූර ප්‍රතිපදාවෙන් අපි මේ විස්තර කරන්නේ පින්වතුනි. ඒක හොඳට කල්පනාෙන් මහන් ඉන්න මේ ගැඹුරට යන කම. දැන් අපි මේ සඳහන් කළේ අර පුරා කුහුඹියෙකුට සතෙකුට තිරසංගත සතෙකුට දානයක් දීමේ නම් සම්බදානං ධම්මදානං ගිනාති මට්ටමට යන කළොත් ඒ වගේම පංචශීල ආරක්ෂා කළා බුදු දම සංගතේන තෙරුවන් සරණ ගිහිල්ලා මෛත්‍රිය හිත පෝෂණය කරලා තමගේ ජීවිතය සකසා ගන්න ආකාරය මේ සඳහන් කළේ. මෙවැනි මට්ටමක් ලියා මත පිනුතුනි අපි බාහිර රූපයකට හෝ බාහිර ආලෝකයක් මත අපි යැපෙන්නේ. අපි බාහිර රූපයක් මත නම් අපි යැපිලා ඉන්නේ. ඒක පේනකම් අපිට හොඳයි. ඒ තේන දේ නොපිනේගේ ගමම්ම අර වගේම අපි දුකකටපත් වෙනවා. නමුත් මේ පෙන්නන රැකවරණේ තුලින්ම දෙයක් අපිට නැහැ. අපි ඊටාමත්ම බුද්ධිමත් විදියට ඊටාම නුවණින් තමන්ගේ ප්‍රතිඵලය තමන්ම දකිමින් යන ගමනක් තමයි බුදුහාඳුරුව පැහැදිලිවම අපට දේශනා කළේ. අන්න ඒ දේ ලබා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. බුද්ධිමත් වෙන්නට ඕන. පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා කියනවා. මේකට යම් සිද්ධියක ප්‍රඥාවක් අපිට තියෙන්නට ඕන. දැන් සමහර අය ගස්වල ලස්සන බුදු පිළිම වගේ අතු තියෙනවා. ඒකට පැහැදිනවා. තව දෙනක අහසේ බුදු පිළිමයක් වගේ දැන් මිට බලාපොරොත්තු වෙන ආනේ සාදු සාදු කියලා එතෙන්ටත් අඳිනවා. කොහේ හරි ඒක වරදක් නැහැ නේදතුනි. නමුත් ඒ වගේ සරල දෙයකට නෙමෙයි මේ යන්නේ. තමන්ට බාහිරින් නොදැක්කත් තමන්ගේ හදවතේ බුදුහාඳුර සයිතුහන් වෙන විදියට ස්ථාවර මානසිකත්වයක් කරා මේ යන්නේ. බාහිර ලෝකේ කවුරුවත් නැති වුණත් තමන්ට නොපෙනෙන තැනක හිටියත් මුළු ලෝකෙම මෛත්‍රිය වඩලා පෙනෙන නොපෙනෙන හැම දිනාටම මෛත්‍රිය වඩලා හිත දිනු කරගන්න, හිත පිරිසුදු කරගන්න, හිත සමාධිමත් කරගන්න ක්‍රමයක් මේ බුදුහාම දේශනා කරනවා. අන්න ඒක ග්‍රහණය කරගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි මෛත්‍රී භාවනාවක් නෙවෙයි. දැන් බලන්න මේ අපි සඳහන් කළ පුඤ්ඤාභිසන්ද සූත්‍රය. තෙරුවන් සරණ යාම සහ පංචශීලය. මේ හැම දෙයක්ම පින්නතුනි සමතය කරාම දිනු කරන්න පුළුවන්. බුද්ධං සරණං ගතෝ කියන එක බුද්ධානුස්සති භාවනාවක් දක්වා දිනු කරන්න පුළුවන්. ධම්මං සරණං ගතෝ කියන එක ධම්මානුස්සති භාවනාවක් දක්වා දිනු කරන්න පුළුවන්. සංඝං සරණං ගතෝ කියන එක සංඝානුස්සති භාවනාවක් දක්වා කරන්න පුළුවන්. පාණාති පාත්තා පටිවිරතෝ කියලා පංචශීලය රකින්න එක පින්නතුනි අපට සීලානුසති භාවනා දක්වා දිනු කරන්න පුළුවන්. බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති, සීලානුසති, ඡාගානුසති, දේවතානුසති, උපසමානුසති මෙයාදී වශයෙන් අපි ටිකෙන් ටික ඉදිරියට යනවා. කුමනෝ සමත කමඨහනකින් තමන්ගේ හිත එකඟ කරගන්න පුළුවන් නම් තමන් කැමති භාවනාවකින් කිසියම් කෙනෙක් කැමති නම් මරණානුසතියෙන් ජීවිතං අනියතං මරණානියතං කියලා ඒකෙනුත් ඉත සමාධිමත් කරගන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා භූත රූපෝලින් ඒකෙනුත් තමයි සමාධිමත් කරගන්න පුළුවන්. කේසාලෝ මානකා දංකාදී වශයෙන් තෙතිස්සුන ප්‍රේමණී කරලා ඒ වගේම හුස්ම ඇතුළේම පිටේ ගිරියම පිළිබඳ වානාපනසතිය ඉඳලා මේ වගේ නොයේ කරුණු ඔස්සේ තමන් කුමන කමඨහනකින් සමත කමඨහන 40න් පිනොතුනේ කුමන කමඨහන තමන් කළාද ඒ හැම කර්මස්ථානයකින්ම කරන්නේ හිත සමාධිමත් කරන එක, හිතේ පංච නීවරණ දුරු කරන එක. පංච නීවරණ දුරු කරපු පමණට පින්නතුනි තමන් මානසික වෙන්නේ කාම තලයේ ඉක්මවල ඉන්නේ, කාම ලෝකයේ ඉක්මවල ඉන්නේ. අනිත් පැත්තෙන් ඔබ මේ මානසිකත්වය දිනු කරගන්න පමණට ඔබට ලොකු සහතිකයක් තියෙනවා ඔබ දුකටි වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ සහතිකය අපි ලබා ගන්නට ඕන. පින්නතුනි මෙන්න මේ කටයුතු දෙකම මේ තැනැත්තාගේ ජීවිතයේ ලොකු පරිවර්තනයකට ලක් වෙනවා. සමහර මේ බලාගෙන යනකොට අපිට මේ අවුරුදු 30ක් 40ක් 50ක් වගේ කාලෙකින් බලාගෙන ඉන්න ඒ දෙක නිවන් අවබෝධ කරගන්න බැරි වෙනවා. ඔව් අපි ඉදිරියට සාකච්ඡා කරනවායි. ඔය ඔක්කොම කරුණු සාකච්ඡා කරනවායි. එතකොට අපි මේ ඊළඟට කාරණා අපි කතා කරන්නේ මොකද්ද? මෙන්න මේ වගේ මානසිකත්වයක කෙනෙක් ඉන්නවා නම් එතනත්තාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මොකද වෙනස? එතනත්තාගේ ජීවිතේ වැඩිපුර මංගල කරුණු සිද්ධ වෙනවා. මංගල සූත්‍රය දැක්කේන මොනවද? මාසාපිත උපට්ඨාන, දානන්ද ධම්මචර්යාච, කාලේන ධම්ම සවනං, කාලේන ධම්ම සාකච්ඡා, ආරති විරති පාපා, මජ්ජපානාච සංයමෝ. මෙන්න මේ මංගල කරුණු ටිකෙන් ටික මේ තැනැත්තාගේ ජීවිතයේ දිනකට සිදුවෙන ප්‍රමාණය වැඩි වෙනවා. තමන්ගේ හිත පිරිසුදු වීමත් එක්කම මේ මංගල කරුණු පින්නතුනේ අපිට දෙකකට බෙදන්න පුළුවන්. එක පැත්තකින් ලෞකික සම්මාදීතියත් එක්ක යන කරුණු, අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදීතියට යන ආර්ය සත්‍යාන දර්ශනං. ඒ සම්මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේ හිචිල් සංයස්සන කම්පති අශෝකං විරජං කේමං. ඔව් ආදී වශයෙන් දැක්වෙන කරුණු මේකත් තවත් ගැඹුරට යනවා. ඉතින් මෙන්න මේ මට්ටම තුල අපි ඉන්නකොට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනසත් එක්කම සතුට වැඩි වෙනවා. අනිත් පැත්තෙන් කායික නිරෝගීතාවය සැලකිත ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි පිළිතුරු තමන්ට නිරෝගී භාවය විතරක් නෙවෙයි දිගාතිර සම්පත් ලැබෙනවා. ආයු වන්නෝ සුඛං බලං. ආයුෂය, වර්ණය, සැපය, බලය කියන මේ කාරණා තමන්ගේ ජීවිතවල ලැබෙනවා. එපමණක් නෙවෙයි මේ පින්කම ආරසංශ විදියට තමන්ගේ ජීවිතේ තව සුවිශේෂී දෙයක් තමන්ට ලැබෙනවා. ඒ මොකද්ද? ඒ තමයි කල්යාණ මිත්‍රත්වය තමන්ගේ ජීවිතයට ලැබෙනවා. හොඳ ධර්ම කරුණු කියලා දෙන හොඳම ගැඹුරු කරුවාට ස්පර්ශ කරන ස්ථාන අපිට මුණගැහෙනවා. ඒ රිසෝර්සස් සම්පත් අපිට ලැබෙනවා. ඉස්සර නම් පිනතුනේ වාද්දුර යන්න ඕන නා ධර්මයක් හොයාගෙන. සිතුල් පවුවේන ස්වාමීන් වහන්සේ ඇදැමිට අනුරාධපුරයේ මහමෙවුනාට වැඩම කරන ධර්ම සාකච්ඡාවක් කරන්න. මිහින්තලේ ඉන්න හාමුදුරුවෝ තිස්සමහරාමයේ වැඩම කරන ධර්ම කරුණක් අහගන්න. නමුත් පිනතුනේ අද කොහමද? අද අපේ ජංගම දුරකථනය තුළ මුළු ධර්ම භාණ්ඩාගාරයම විතරක් නෙවෙයි, පාලි, සංස්කෘත, තිබ්බත, චීන ආදී සියලුම වර්ෂන්ස් එකම ඉන්ටර්නෙට් එකේ භාෂා 12කින් 15කින් තියෙනවා. පසුගිය වසර 2560 තුළ හිටියගෙන පිනතුනේ අපි වෙන්නේ නැති වාසනාවන්තමයි වඩපත් වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම රිසෝර්සස් හුඟක් තිබුණා කියලා, සම්පත් හුඟක් තිබුණා කියලා අපි දැක්ක වෙන්නේ අපි දැක්ක වෙන්නේ අපි බුද්ධිමත් වෙච්ච ප්‍රමාණයට. ඇයි ඒකට හේතුව? අපිට තියෙන වටිනාම දේ කාලය. අන්නේ කාලය තුළ ඉහළම තලයට යන්නට කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට අපි දැක්ක වෙන්න ඕන. එහෙම නැත්නම් අපි හරියට වනේ යන්ද ගජෝවිය වගේ වෙනවා. කැලේ යන අන්ද අස්තේ වගේ වෙනවා අපි. යන්නේ අනේ පැත්තේ හැප්පෙනවා අපි. අර පැත්ත හොඳේ කියනකොට ඒ පැත්තට යනවා. මේ පැත්ත හොඳේ කියනකොට මේ පැත්තට යනවා. අර පැත්තේ සුවපත් කරනවා කියනකොට ඒ පැත්තට යනවා. මේ පැත්තේ බෝධිවල රූපම යනවා කියනකොට ඒ පැත්ත යනවා. කොහොම හෝම ගිහිල්ලා ගිහිල්ලා මගටම අපේ කාලේ වැයගෙන. එහෙම නොවනට පින්නොත්නේ අපි දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා අපි බුද්ධිමත් වෙන්න ඕන. එහෙම නැතුනම් අපිට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් මෙවැනි කාලයක පින්නොත්නේ සුගතිගාමී වීම විතරක් නෙවෙයි අපි කල යුත්තේ. අපට ඊට වඩා වටිනා කාලේ බාරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මය කොටස් හතරකට දක්වලා තියෙනවා. තුතිය කම්ම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කර්ම හතරක් දක්වනවා. අත්තිවික්‍රේ කම්මං, කන්නං කන්න විපාකං, කළු විපාක කියන දෙන කළු කර්ම තියෙනවා. ඒ කියන්නේ පිට අපිට සිදුව අපාගත වීමට සිදුවන කර්ම. ඊළඟ දේශනා කරන අත්තිවික්‍රේ කම්මං සුක්ඛං සුඛ විපාකං, සැප විපාක දෙන සුදු විපාක කියන දෙන සුදු කර්ම තියෙනවා. ඒ කියන්නේ සිත සම්පූර්ණයෙන්ම පිරිසිදුව කරන කර්ම, ඥාන මට්ටම දක්වා යන කර්ම. ඊළඟ දේශනා කරන අත්‍යවික්‍රේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. කළු සුදු දෙකම විපාකෙන් දෙන කර්ම. මෙන්න මේ කර්ම තුන විතරයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සු හඳුනාගෙන තිබුණේ. වෙනත් විදිහකින් කියනවා නම් ලෞකික සම්මාදිටිය ඉඳලා උපරිම ලෙස ධ්‍යාන වඩලා හිත සමාධිමත් කරන මට්ටම විතරයි ලෝකයා දැනගෙන හිටියේ. තවත් විදිහකින් කියනවා නම් නීවරණ පහක් පමණයි ලෝකයේ මිනිස්සු දැනගෙන හිටියේ. පංච නීවරණ විතරයි දැනගෙන හිටියේ. පංච නීවරණ පමණක් දැනගෙන හිත සමාධිමත් කළා බ්‍රහ්ම ලෝකයේ දිවා විහරණය යන්න හිත හදාගෙන ඉන්න හිටපු මිනිස්සු හිටිය සමාජයක තමයි සම්මා සම්බුද්දත් ආවෝද කෙනෙකුට බුදුහාමුදුර ඉදිරිපත් වුණේ. අන්නේ බුදුරජාණන් වහන්සේ අපට අවත් නීවරණයක් දේශනා කළා. ආයෙන නීවරණය. ඒ මොකද්ද? ඒ හයවෙන නීවරණය තමයි පිළිතුරුනි අවිද්‍යා නීවරණය. අවිද්‍යා නීවරණය අනාවරණය කළා. සබ්බේ සංඛාර අනිච්ඡාදී කියලා ධර්මයේ දේශනා කරනකොට බුදුහාමුදුරෝ ලෝකයේ සැපයි නිත්‍යයි ආත්මය ගැන කිය මහා බ්‍රහ්මයාගේ ඇඟේ ලොමු දෙහැගත්තා කියලා සඳහන් වෙනවා. අතිශය දීර්ඝ කාලයක් එක මාස භාවයක ඉන්න සත්‍යයන් තමන් නිත්‍යයි තමන්ගේ ලෝකයා නිෂ්පාදනය වෙනවා නිර්මාණය වෙනවා කියලා වැරදි මතයකට වෙලී හිටියා. අන්න එවැනි ලෝකයකට බුදුහාමුදුරෝ සැබෑ යථාර්ථය මෙන්න මේ අවිද්‍යා නීවරණයෙන් පැහැදිලි කළ දේශනා කළා. මෙන්න මෙතෙන්දි තමයි පේනතුනේ බුදුහාමුදුරෝ තවත් කර්මයක් ලෝකෙට අනවරණය කළේ. ඒ මොකද්ද? හතර වෙනියට බුදුහාමුදුරෝ තවත් කර්මයක් අනවරණය කළා. ඒ මොකද කර්මය? ඒ මොකද කර්මය? අත්තිවික්කවේ කම්මං අකනසුකං අකනසුකෝ විපාකං කම්මක්ඛයයි සම්වදති. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කර්මක්ෂය කිරීම සඳහා හේතුව මෙන්න ලෝකයේ පහළ වෙන කල්පයකට වරක් ලෝකයේ පහළ වෙන තථාගත ශ්‍රී සද්ධර්මයක තියෙන සුවිශේෂී අනාවරණය කලුත් නොවන සුදුත් නොවන කර්ම දේශනා කරපු දාම. මේ කියන්නේ පින්නතුනේ පටිච්ච සම්පාද අවබෝධය මත ඉඳගෙන හේතුඵල ධම්ම තුල ඉඳගෙන වඩන සීල සමාධි ප්‍රඥා කියන කාරණේ. එතකොට ලෞකික සමාධියේ තියෙන අපට ලෝකයක් ඇතැයි කියන පදනම ඉඳගෙන අපිට ලෝකෙට මෛත්‍රී වඩන්න පුළුවන්. ඒකෙන් සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් ඒත් අපි මේ සංසාර චක්‍රය තුලමයි ඉන්නේ. අපි වෙන ජීවිත ගත කළත් නැවත අපට වළක්වන්න බැරි ජීවිත අභියෝග අපේ සමුවේ තියෙනවා. ඒ මොනවද? අපි මහලු වෙනවා. අපි මරණයටපත් වෙනවා. නැවත ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ලෝකේ තථාගතයන් වහන්සේගෙන් බබලන්නේ ඇයි? ලෝකේ තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ බබලන්නේ ඇයි කියලා ඒකට හේතු වන කරුණු තුනක් දේශනා කළා. මොනවද ඒ කරුණු? ඒ කරුණු තමයි ජරා, මරණ, ජාති කියන මේ තුන. ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සහ උන්වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වන්නේ සහ ඒ ධර්ම ලෝකේ තුල බබලන්නේ මෙන්න මේ කරුණ ලෝකේ තුල තියෙන හිඳ කියලා. අන්න එතෙන්දී බුදුහාමුදුරෝ මේ අජර වූ අමර වූ මාවත අපට දේශනා කළා. මෙන්න මේක අපි තේරුම් ගන්න දක්ෂනෝතින් තමයි පින්නතුනි ඇත්තටම අපි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා. අපි කොච්චර ලෞකික උසල් තුල මෙච්චර පින්කම් ගානක් මාකලා කියලා අපි නාම ලේඛන ලිව්වට අපි දක්ෂණා වෙන්නේ නැහැ පින්නතුනි. අපිට සුභතිගාමී වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් මෙවැනි කාර්යයක අපට ඊට වඩා ගමන් මගක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතැම් විට තනි පුද්ගලයන් හමු වෙච්ච වෙලාවල් වලදී ඇතැම් විට ඍජුවම ස්වර්ග මාර්ගය දේශනා කළා කියලා. සමහර අවස්ථාවල වෙලාවලදී ඍජුවම මොක්ෂ මාර්ගය දේශනා කළා කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත වයසක බ්‍රාහ්මණ දෙන්නෙක් ආවා. අංගුතර නිකාය එක නිවාදයේ තියෙන ලස්සන කතාවක්. මේ බ්‍රාහ්මණයෝ දෙන්න කියනවා දැම්ම අපට අවුරුදු 120යි. අපි ජීවිතේ ලොකු කුසලයක් කරේ නැහැ. තින්දහමක් කරේ නැහැ. අපි අකුසලෙන් වැළකුණෙත් නැහැ. බුදුහාඳුරනේ අපට සසරට යහපත හේතු වෙන දෙයක් කියන්නේ කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුර දේශනා කරනවා උපනීයතේ ජීවිත මක්මායෝ ජරෝපනී දස්සන සම්පිතානං ඒතං භයං මරණේ පෙත්තමානෝ පුඤ්ඤානි කෛරාද සුඛාවහනි. හරිද මේ දේශනා කරන්නේ? මේ අවුරුදු 120ක් විදිහේ බ්‍රාහ්මණයන් දෙන්නට. ඒ විතරක් නෙවෙයි බුදුහාම මේ දෙන්නට කියනවා කායික වාචික මානසික සංවරය ඇති කරලා සිල්වත් ඉන්නේ කියලා කියනවා. මෙච්චර දේශනා කළා. ඒ දැනට මොකක් වුණාද කියලාවත් පැහැදිලිවම පිටකේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් වෙනුනේ එක්තරා ඉලියක් තියෙනවා. සංගුතනිකායේ දේවතා සංගුත්තේ එක්තරා නම් සඳහන් නොකළ දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වෙත මේ ගාථාව නැවත ප්‍රකාශ කරනවා. එතැන් සිට මේ දෙවියන් වෙන්න පුළුවන් මෙයා සුගතිගාමීල දැන් මේ දිවි ලෝකයට ඇවිල්ලාම කියන කතාව වෙන්න පුළුවන්. මේ ගාථාව නැවත බුදුහාමුදුරු ඉදිරිපිට කියනවා. මොකද කියන්නේ? උපනීයති ජීවිතමප්පමායෝ සත්‍යාන්නේ නිරන්තරයෙන් වයසට යනවා. ජීවිතයේ ආයුෂ ටිකයි. උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සතිසාන. ජරාවට පත් වෙන මේ කෙනාට නියම නැකවරණයක් නැහැ. ඒසං භයං මරණේ පෙකමානෝ මෙන්න මේ මරණය ගැන බිය තියෙන කෙනා ලෝකාමි සංඛජීස පුඤ්ඤානි කෛරාණ සුභාවහනි කෙනා සැපගෙන දෙන පින්දහම් කරන්න කියලා. එතකොට අර එදා වයස 120ක් වෙන වාස්මියන් දෙන්න දේශනා කරපු ගාථාවම මේ දෙවියාගෙන බුදුහාර දේශනා කරා. දේශනා කරන් බුදුහාරම කර දේශනා කළේ. අර ගාථාවර දෙවියාගෙන බුදුහාඳුර ඉදිරිපිට සඳහන් කරනකොට බුදුහාඳුර කුමක්ද දේශනා කළේ? බුදුහාර එක පිළිගත්තද? එදා මේ දෙවියාට බුදුහාඳුර පුඤ්ඤානි කෛරාත් සුඛාවහනි සැපගෙන දැන් පින්දහම් කරන්න කියලා දේශනා කරපු බුදුහාමුදුර මේ ගාථාව නැවත ඔහුම ඇවිල්ලා කියනකොට බුදුහාමුදුර මොකද දේශනා කරන්නේ? අර මුල් පද දෙක සමානව දේශනා කළා. දෙවෙනි පදෙදි වෙනස් කරනවා. ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජේ සම්පිතෙක්කෝ. ලෝකෙ තියෙන ආශාව දුරු කරන්න, තෘෂ්ණාවත් හරින්න, නන්දි රාගයේ භව තණ්හාව දුරු කරන්න කියලා. මොකද්ද මේ ගාථා දෙකේ වෙනස? මේ ගාථා දෙකේ වෙනස මොකද්ද? දැන් අරක සුගතිගාමි වෙන්න සරෝජන වල දේශනා කිව්වා. ඊට පස්සේ මේ සුගතිගාමි වෙල ඉඳගෙන සතර දුකෙන් එතර වෙන්න දැන් දේශනා කරනවා. ඔව්, හරියට හරි. එතකොට මේක වැඩි වෙනවා කියන්න බෑ ඔබට. ඉක්මනින්ම මේක තේරෙන්න ඕන ඔබට. විතරම බනහන අය. දැන් මම ඇත්තෙන්ම මේ ගාථා දෙකම එක්තරා පන්තියකදී මම සඳහන් කළා. සඳහන් කරේ හිතන්නේපා මේ උපතින් බෞද්ධ කෙනෙකුට කියලා. සිංහල භාෂා නොදන්න වෙනත් උපතින් වෙනත් ආගමක කෙනෙකුට මම දිගට කාලයක් පන්තියක් කළා. මේ ගාථා දෙක මම සඳහන් කළා මම අහුව වෙනස කියන්නේ කියලා. මේ ළමයා මොකද කියන්නේ? ඉතාම කෙටි උත්තරයක් කියනවා. පළවෙනි ගාථාව කියන්නේ ස්වර්ග මාර්ගය, දෙවෙනි ගාථාව කියන්නේ මොක්ෂ මාර්ගය කියලා. මෙන්න මෙතෙන් තමයි දැස්ස වෙන්නේ. දහම් පදයක් කියනකොට ඔබ මෙච්චර බනහන අය විදියට යමක් කියනකොට ඉතාම ගැඹුරම තැනින් ඔබ තේරුම් ගන්න දැක්ස වෙන්නට ඕන. අන්නේ දැක්සතාවේ ඔබ යන තියෙන්නට ඕන. වයස 90ක් 100ක් 120ක් මෙන්න මේ සියුම් දැක්සතාවේ ඔබ ළඟ තියෙන්නට ඕනේ. මුනොත් තමයි මේ ධර්මයේ ගැඹුරු තැන් ඔබට ස්පර්ශ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අර ගාථාවෙන් මුල් ගාථාවෙන් බුදුහාමරේ දහොඳ දේශනා කරේ සර්ගාමි මාර්ගයේ. ඇයි බුදුහාමරට එදා ගාථා දෙකම දේශනා කරන්න තිබ්බනේ? ඒ නෝකේ එදා බුදුහාමුදුරු තේරුම් ගත්ත ඇත්තෙන් බුදුහාමුදුරීට කලනෝ අවුරුදු 120 දිනකට බණ කියලා තියෙනවා. රාධාහාමුදුරෝ, සෝනාමෙහනිය, ඒ වගේ අවුරුදු 120 දිනකට රහත් වෙච්ච අය හිටියා. නමුත් බුදුහාමුදුරේ දා ඒ දෙන්න එනකොට තේරුම් ගන්න නැති එදාට ඕන්ට එදා අවශ්‍ය උනේ ස්වර්ග මාර්ගය විතරයි. ඕන්ට මොක්ෂ මාර්ගයට තරම් ප්‍රඥාවක් එදා තිබුණේ නැහැ. ඒ ගාථාවෙන් ඔහු එදා සුගතිගාමි වෙලා එනකොට එදාට අවශ්‍ය වෙන උන්ට ස්වර්ග මාර්ගය නෙවෙයි දැන් මොක්ෂ මාර්ගය අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරෝ ලෝකානි සංඛජේ සම්දිදේ පොළොවට තියෙන ඇල්ම දුරු කරන්න කියලා දේශනා කළේ. හැබැයි මේ සම්බන්ධය දන්නේ නැති යම් බද කියන්නේ. සමහර අය කුසලයට පිනන නිග්‍රහ කරනවා. පුණ්‍ය කර්ම කරන්න එපා බුදුහාමුදුරෝ පින්කම් කරන්න කියලා නෑ. ඕවා සසර දික්වන වැඩ. එහෙම කියලා මහා ලොකු කතා සමහර අය කියනවා. එහෙම නැහැ පින්වත්නි, මේක ප්‍රඥා සාගර සාසනයක්, මේක කරුණා සාගර සාසනයක්. මේක බුදුහාමුදුරෝ මහා ප්‍රඥාවන්ත වගේම මහා කරුණාවන්තයි. සමහර අයට එකපාර ප්‍රඥා මාර්ගය කියන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. මහණෙනි, මම මුලදීම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කියන්නේ පොදුවේ සමහර අයට ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කළා කියනවා. චරිතාරවණ බණ කියනකොට, පස්සමාරුණ බණ කියනකොට, කුකුසාද රජතුමාට බණ කියනකොට, වාංගේ දාරු තීරිත දිත්තේ දිට්ටමත්න් කියනකොට ඍජුවම බුදුහාමුදුරුවෝ ප්‍රඥා මාර්ගය තමයි දේශනා කළේ. නමුත් සාමාන්‍ය ඔරියන්ස් එකට මන කියනකොට බුදුහාඳුරෝ සර්ග මාර්ගය මොක්ෂ මාර්ගය අනුපිළිවෙලින් දේශනා කරනවා. එතකොට හැම දිනකටම කිසියම් පමණකින් දුරක් යන්නට පුළුවන්. තනි පුද්ගලෙක් මුණ ගැහිච්ච වෙලාවේදී බුදුහාඳුරෝ ඍජුවම ඒ පුද්ගලයාගේ හේතෝ පරිඥාණයෙන් බලලා ඉන්ද්‍රිය වේමතතාව බලලා ඒ පුද්ගලයාට අදාළම දේ විතරක් දේශනා කරනවා. එදා උන්වහන්සේ චත්තමානවකයට දේශනා කරේ ස්වර්ගගාමි මාර්ගයේ යෝවද සම්පවරෝ මනජේසු කියලා ඒ තෙරුවනේ ගුණ කියලා ශ්‍රද්ධාවේ පිට බල පොසුගතිගාමි කෙරෙව්වා. එදාට ගැඹුරු දේශනාවක් කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. බුදුහාමරෝගේ ජීවිත අනුතුරු දැක්කා. නමුත් බුදුහාමර බාහිය දාරුචේරි හම්බෙච්ච වෙලාවේදී එදා යෝවද සම්පවගතයි ගැනුවේ නැහැ. එදා බුදුහාමර ඍජුවම බාහිය දාරුචේරිට ප්‍රඥාවම විදර්ශනාම දේශනා කළා. ඉතින් මෙවැනි අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. එනිසා අපි මේ දෙකම තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි මොක්ෂ මාර්ගයේදී. මොක්ෂ මාර්ගයේ පිළිපදින තැන්වලදී බොහෝ විට බුදුහාම දේශනා කරන කාරණයක් තමයි සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුපා කියලා. සීලය පිරිසුදු කරගන්නට ඕන, දෘෂ්ටිය දැක්ම ඍජු කරගන්න ඕන කියලා. ඒ කියන්නේ චතුසත්‍ය සම්මාදිතිය ලබා ගන්න ඕන කියන කාරණේ. සුතමේ ඥාණයෙන් චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම, පරිසම්පාදය, ඇතිවීම නැතිවීම, ත්‍රිදර්ශනය යම් කිසි පමණකට තේරුම් ගන්නට ඕන. එතකොට මෙන්න මෙතින් තමයි ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියන කාරණේ තේරුම් ගන්නට ඕන. දැන් මෙතන ඉඳන් දේශනා කරන්න පිණුතුනි සම්පූර්ණ වෙනස් මාර්ගයක්. අර ස්වර්ග මාර්ග කතාව නෙවෙයි ඈ. කියන සර්ග මාර්ගය මේක පැටලවා ගන්න එපායි. පැටලවාගෙන දැන් ප්‍රශ්න අහන්න එපායි. හොඳට සීබුද්ධියෙන් දැන් මේ මොකද කියන්නේ කියලා. දැන් මෙතන ඉඳන් කියන්නේ සම්පූර්ණ ලෝකේ තියෙන කතාව නෙවෙයි. ලෝක චක්‍රයෙන් සංසාර චක්‍රයෙන් ඉක්මවන කතාවක් තමයි බුදුහාමුදුරුවෝ දැන් මේ දේශනා කරන්නේ. මෙන්න මෙතන කදනම තමයි පින්නතනි. අහොත්වා සම්බුතං හොත්වා නබවිසති කියන කාරණේ. පෙර නොතිබි හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මොනවද අපේ ලෝකය කියලා කියන්නේ? අපේ ලෝකය කියන්නේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රසය, කය, පහස, සිත, ධර්මාලම්බන. මෙන්න මේක තමයි අපේ ලෝකය. ආයතන 12 ලෝකය. නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ලෝකය. නැත්තම් නාම රූප ලෝකය. නැත්තම් නාම රූප විඥාන ලෝකය. නැත්තම් අවිජ්ජා සංඛ්‍ය සංඛාරවලින් කියන පරිසම්පාද ලෝකය. මෙන්න මේක අපේ ලෝකය. මේ ලෝකේ ලක්ෂණය මොකද්ද? චක්කුං අනිච්ඡං. චක්කුං අනිච්ඡං කියන්නේ මොකද්ද? මේ ඇස කියන එක පෙර පසු නොවේ හේතු නිසා මේ මොහොතේ හට ගන්නවා. ඇත්තු ඉතුරු නැතුවම හේතු නැති කාලේ නිරුද්ධ වෙලා යනවා. හරියට අපි ශබ්දයක් කරොතින් ඒ ශබ්දයේ පෙර තිබ්බ දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතු ඇති කාලේ හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. අපි කණ්ණාඩියක් ඉස්සරහට රූපේ බලන යනකොට ඒවලේ රූපේ නිර්මාණය වෙන ප්‍රතිබිම්බය එතනම අපි අයින් වෙනකොට නිරුද්ධ වෙනවා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් නැවත කණ්ණාඩිය ළඟට එනකොට කලින් තිබෙච්ච රූපය වගේ එකක් තමයි අපිට පේන්නේ. අපි දන්නවා කලින් තිබෙච්ච රූපය අපි එනකම් බලන් හිටියේ නෑ කියන එක අපි හොඳටම දන්නවා. හැබැයි තිරසංගත සතේ කණ්ණාඩිය ළඟට ගියොත් මොකද වෙන්නේ? ඒ සතා හිතන් ඉන්නවා කලින් හිටිය කලින් බල්ලෙක් හිටියා. ඒ බල්ලා ආයෙ බලන්න පුළුවන් කියලා එනවා. ඒ බල්ලට බුරලත් යනවා ඇවිල්ලා. පින්නතුනි අපි හිතන් ඉන්නවා අපි බා බුද්ධිමත් කියලානේ. අපි කණ්ණාඩිය ළඟදී මුලා නෝනට පින්නොතනි දැන් ඔබ උදේ අත්හැරලාපු ගෙදරට ආයන්නේ අර බලු පැටියා කණ්ණාඩිය රූපය බලන්න යනවා වගේම තමයි. ලොකු වෙනසක් අපේ නැහැ. ගෙදර යන විතරක් නෙවෙයි වාහනේ ළඟට යන්නේ. ඒ කලින් නවත්තපු තැනේ වාහනේ බලන්න තමයි යන්නේ. ඒ යනකොට එතන තියෙන වාහනේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඔබ යන්නේ කලින් ඒ චිත්‍රය අවසානයේ දැකපු රූපයේ විදිහටම කාර්යයක ඉස්සරහ පැත්තටම හරවලා ඇති නැත්නම් පිටිපස්සට හරවලා ඇති කියලා හිතාගෙන යන්නේ නේ. දැන් දිමිච්ච පැත්තට වඩා අනිත් පැත්තට හරවලා තියෙන පුළුවන් සමහර විට. පින්නොතින් අපේ ලක්ෂණය තමයි අපි නිතරම ඒ අතීතයෙන් ගත්තු අරමුණු තුළ ජීවත් වෙන්නේ. ඔබලා ඔබ ඉපදිච්ච ගෙදර ගැන බලන්න. මුල්ම කාලේ ඔබ සිටිච්ච ගෙදර ගැන හිතනකොට ඔබ හිතන්නේ ඒ චිත්‍රයේ දේ තාමත් එහෙම තියේ කියලා. නමුත් ඇත්තටම මේ දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඔබේ මනසින් ඔබ මේ වෙලාවේ හේතුඵල ධමයෙන් ඒ අතීත අධ්‍යක්ෂ එක්ක අවිද්‍යාවේ ප්‍රමාණයට නිර්මාණය කරගන්න දෙයක් මේ තියෙනවා. යම් කෙනෙක් ඔබට බැන්නොතින් යම් කිසි ලස්සන රූපයක් ඔබ දැක්කොතින් ඒ අධ්‍යක්ෂ ඔබ නැවත සිහි කරනකොට ඔබ සිහි කරන්නේ තර අසරණ බලපැටියා ඒ කණ්ණාඩිය ළඟ සිහි කරන විදියටමයි. කෙනෙකුට ඔබට බනින්න පුළුවන් ඒ බනින්න එකවරයි. නමුත් ඔබේ මේ අවිද්‍යාව නිසා ඔබට නැවත සිහි කරන හැම වතාවකදීම ඔබ නැවත ඒ තැනටගෙන බැනමහ. ඔබ ලස්සන රූපයක් දැකින එකපාරයි. ඒ කායනසේ මානසිකාරය මෙනෙහි කරන හැම මොහොතකම නැවත ඔබ රාගය ඇති කරගන්නවා. ඒ රූපය තුල ඇලෙලා ඉන්නේ. බාහිර ලෝකයේ රූපයක් ඇතැයි කියලා ඔබ හිතුවොත් ඔබ ඇතැම්මිට ඇලීම් ගැටීම් නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඔබ අවිද්‍යාවෙන් දුරුනේ නැහැ. ඔබ අද ඇලීම් ගැටීම් නැතුව හිටියත් ඔබ ජීවිතයේ ඕනම මොහොතක ඒ දේ හොයාගෙන ඔබ යන්නට පුළුවන්. මේ ජීවිත කාලේ නැතුණත් ජීවිතය අවසාන මොහොතේ චුතිචිත්තය මොහොතේ ඔබේ මිය ගිය අම්මා සිහි කරනකොටම ඔබට ඒ අම්මාගේ ලෝක නිර්මාණය වෙනවා. ඔබ දැන් මේ ඉදිරි අම්මා ඉන්න වගේ පේනවා. ඒවලට අම්මා මිය ගියා ගැන කතාවක් වෙන්නේ නැහැ. සම්පූර්ණ චිත්‍රය අම්මා සිහින් පේන වගේ පේනවා. ඒත් එක්කම අම්මට ආදරය කරා නම් ඔබ ඒ අම්මා ඉන්න ලෝකයට සමීප ලෝකයක ඔබ උපත ලබන්න ඔබ රූපය සකස් කරගෙන ඉන්නවා. ඔබේ කර්ම ශක්තිය දුර්වල නම් අම්මට වඩා ඔබ පල්ලි හදන කිප දෙනවා. ඔබ අම්මගේ කර්ම ශක්තියට සමාන නැතමිට ගියාත්ම හිටි අම්මගේ මගුසීප දෙන්න පුළුවන්. ඔබ ඊළඟට නම් ඉහළ කුසල කර්ම ශක්තියකින් ඇින්නේ ඊට වඩා ඉහළ තලෙකින්දගෙන අම්මා බලන්න පුළුවන් පරිසරයක ඔබ ප්‍රතිසන්දිය ගන්නට පුළුවන්. වෙනතනේ ඒක නෙවෙයි අසිරිය. ඔබට මේ ජීවිත කාලය මතක් වෙන්නේ ඔබේ සිහිනයේදී ඔබට තේන්නේ ඔබ මේ ජීවිත කාලේ සිදුවෙච්ච අත්දැකීම් විතරයි. ඒ සිහිනයක් පේනකොට ඒ සිහිනේ පේන කවුරුවත් මිය ගිහිල්ලා නැහැ. ඔබ සිහින දකිනකොට රැයට හිණේම දකිනකොට ඒ හිණවලදී ආච්චිලත් ඉන්නවා සිහියලත් ඉන්නවා ඔව් ඔක්කොම අර මිය ගිහි පයත් ඔක්කොම හම්බ වෙනවා ඒකෙදි. ඒ කවුරුවත් නැරිලා නැහැ. ෆයිල් ටික ටිකක් තාවකාලිකව ක්ලෝස් කරලා තිබට ඕන වෙලාවෙ ඕපන් කරන්න පුළුවන්. පින්නතුනි ඒ ඔබේ සිහිනේදී හැමයි. නමුත් මරණාසන මොහොතේ චුතිචීර්තියේ ලක්ෂණය මොකද්ද? හිතන්නේපා මේ ජීවිත කාලේ දැකපහමු දේ විතරයි කියලා මුළු කල්ප ගානක සියලුම දේවල් එකම ලයින් එකකට තියලා ඔබට පෙන්නනවා. පෙන්නල එක අරමුණකින් ඔබ තීරණය කරනවා ඊළඟ ඔබට ප්‍රතිඵලද කියලා. ඔබේ අවිද්‍යාවෙන් ප්‍රමාණයට ඊළඟ ප්‍රතිසන්දිය තීරණය කරනවා. ඒ මොහොතේ ඔබගේ පංච විඥානේ දුර්වල වෙලා ඔබේ මනෝ විඥානේ ක්‍රියාත්මක වන්නේ අන්නේ මන ආයතනෙන් ගන්න අරමුණ ඔස්සේ ඊළඟ ප්‍රතිසන්දිය තීරණය වෙනවා. මේ තුල ඉන්නේ අපි සංසාර චක්‍රය තුල ඉන්නේ. ඒක පුඤ්ඤාභි සංඛාරයක් වෙන්නත් පුළුවන්, අපුඤ්ඤාභි සංඛාරයක් වෙන්නත් පුළුවන්, ආනෙන්ජාභි සංඛාරයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ තුනම වෙන්නේ කොහොමද? අවිද්‍යාව පත්‍ය සංඛාරා. ලෝකයේ අවිද්‍යාව මත ඉඳගෙන තමන් අහපු දැකපු දේවල් සාම ලෝකයේ තුල තියෙනවා. බාහිර දෙයක් ඇතයි කියන පදනම ඉඳගෙනයි ඔබ මේ දේ සිහිනමවන්නේ. ඊට අනුරූපව ලෝකයකට ඔබ යනවා. හැබැයි මේ පින්කන් නිසා දැන් අද මේ ආත්මයත් අපි ගත කරන්නේ එහෙමයි. අපි කරපු හොඳ දේවල් ඇති විදිහට සිහි කළ තමයි අද මේ ලෝකයේ සුගතියක් ලබාගෙන තියෙන්නේ. නමුත් අපි ජරා මරණ දේවලින් අපි නිදහස් වෙලා නැහැ. ජාතිය නිදහස් වෙලා නැහැ. නැවත මේ සංසාර චක්‍රය තුල අපි සැරිසරනවා. මෙන්න මේ සත්‍යයක් තුළ අපි මේ සංසාර චක්‍රයෙන් ඉක්මෙන්නේ කොහොමද එහෙනම්? ඉක්මෙන්න නම් මෙන්න මේ අර්ථය සුතමේ ඥාණයෙන් තේරුම් අරගෙන අස්මින් සති දන් හොති අස්මින් අසති දන් හොති. මේ ඇති කල්හි මේක තියෙනවා. මේක නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්නට ඕන. චක්කු මනිච්ඡං කියන එක දකින්න ඕන. ඇස හේතු නිසා හටගත්තේ රූපාදී හේතු නිසා ඒ හේතු නැති වෙනවත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඇස හටගන්නේ අවිද්‍යාව, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදැනීම, කර්ම, ආහාර ආදී මේ හේතු ගණනාවක් මත ඇහැ මේ මොහොතේ නිර්මාණය කළ දෙනව ඇහැ. ඔබේ මනසේ ස්වභාවයට අනුව දැන් පේන ඇහැට පේන ලෝකේ තමයි මේ පේන්නේ. දැන් ඔබ මන් දිහා බලනකොට හරිය හොඳ හාමුදුරු කෙනෙක් කියලා දැන් හිතාගෙන ඉන්නේ නේ මේ මොහොතේ. හැබැයි මම ඔබට බැන්නොතින් ඊළඟ මොහොතේ කොහොමද? මම නරක වචනයක් කියලා ඔබට බනිනවා. බැන්න ගමන් මනස වෙනස් වෙනවා, මනස කර්ම ඇස වෙනස් වෙනවා, ආයතන වෙනස් වෙනවා. සම්පූර්ණ මම පේන වෙනස් විදියකට මම විතරක් නෙවෙයි, මගේ ළඟ තියෙන මේ උපමා මේ පොළ කැලියත් එක්කම ඔබ වෙනස් වෙනවා ඊට පස්සේ. මේන් එකක් දැක්කත් ඔබට ඊට පස්සේ කියන් තියන. අර බැනපු හාඳුරන්ගේ මේ පොළ ටික තමයි මේ තියෙන්නේ. පින්නතින් මේ අපේ ආයතන වෙනස් වෙන හැටි. මේකෙන් අපි දුකට පත් වෙන හැටි මේ තියෙන්නේ. මෙන්න මේක ඇත්ත නොවන විදියට අපි මුලදී සුතමේ ඥානයෙන් මේක දැනගෙන මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න යම්කිසි විදියක අපි දැක්මක් ඇති කර ගන්නට ඕන. සම්මාදිට්ඨි පුරේජවන් කියන්නේ මේකයි. අන්නේ සම්මාදිට්ඨිය සුතමේ ඥානෙන් ප්‍රතිපදාවක් විදියට සත්‍ය ඥානෙ විදියට මුලදී දැක ගන්නට ඕන. අන්නේ මුලදී දැකගත්තු දේ යථාර්ථයක් බවට පත් කරන ප්‍රතිපදාව තමයි මොකද්ද? සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ ආයන වයන් වික්‍රේ මග්ගෝ සත්තහනං විසුද්ධියා සෝ පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්ස සත්‍යකිරියාය යදිදං චතුතාරෝ සතිපට්ඨානා කියන කාරණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ තථාගත සද්ධර්මයක තුලින් අපට ලැබෙන රැකවරණය අත්ථ දීපය ධර්ම පිළිසරණ කියන්නේ මෙන්න මේ සතර සතිපට්ඨානේ. යම්කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන තුල වාසය කරනවා නම් සකේ ගෝචරේ පෙත්තිකේ විශේෂ චරිත කියලා කියනවා. තමන්ගේ පියාගේ ගෝචර භූමියේ ගොදුරු බිමේ වාසය කරන්න, තාත්ත ගිඩමේ වාසය කරන්න. තාත්ත ගිඩම කියන්නේ මොකද්ද? තාත්ත ගිඩම කියලා කියන්නේ සතර සතිපට්ඨානේ. කවුද තාත්තා? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ෂේම භූමිය කරදර නැති බිය සංඛා නැති ලෝකයේ තමයි මෙන්න මේ සතර සතිපට්ඨාන ලෝකයේ තුල අපිට රැකවරණය ලබා දෙනවා. මෙන්න මේක ලබන කලින් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා සීලංච පරිසුද්ධං හෝති, සීලංච සුවිසුද්ධං හෝති, දිට්ඨිංච උජුකා හෝති කියන කාරණා. සීලය පිරිසුදු වෙන්න ඕන, දැක්ම ඍජු කරගන්නට ඕන. අනිත් කාරණේ තමයි සතිපට්ඨානය කියව ගමම බොහෝ දෙනෙක් විශේෂයෙන් බටහිර සහ යුරෝපීය රටවල් බොහෝ දෙනෙක් කියන්නේ වර්තමානයේ තුල ඉන්න කියලා. ප්‍රශ්න ඇති වෙන්නේ ඔක්කොම අතීතය ගැන හිතනකොට, අනාගතය ගැන හිතනකොට, ඒ නිසා අතීතය අනාගතය අමතක කරන්න වර්තමානයේ තුල ඉන්න කියලා තමයි කියන්නේ. නමුත් මේක බුදුදහම නෙවෙයි. බුදුදහමෙන් කියන්නේ සතිමත් බව, සති කියන චෛතසිකයේ දියුණු වෙනකොට සති අනුස්සරති, සති සරණතා, ධාරණතා ආදී වශයෙන් සඳහන් කරනවා. සතිය දින වෙනකොට මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතක සතිය වැඩි වෙනවා කියනවා. සිහිපත් කිරීම මතක් කිරීම නෙවෙයි ගැටලුව. මොකද්ද ගැටලුව? අරමුණු අල්ලගෙන. ඒ මතක් කරනකොට ඒක ඇති දෙයක් හැටියට ගන්න අවිද්‍යාවයි ගැටලුව. ඒ අවිද්‍යාවයි දුකට හේතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර ශ්‍රාවකයන් හිත දිනු කරපු අයට උපත දක්වාම කාරණා මෙහි කරන්න පුළුවන් සතිය දිනු කරලා. ඉපදිච්ච දවස් ඉඳලා මතක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මව කුසේ ඉන්න කාලේ දේත් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආවාසර දී කරන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුවක් වෙන තුනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සීමාවක් නැතුව අතීතයේ ගත කරපු ඕනම භවයක්, ඒ හිටපු ස්ථානය, ජාතිය, කුල ආදී සියලුම දේවල් උන්වහන්සේට ලස්සනට කියන්න පුළුවන්. මතකයේ නෙවෙයි අතීතයේ සිහි කිරීම නෙවෙයි ගැටලුව. ඒ සිහි කරන මොහොතෙහි අපි දැන් සිදුවන දෙයක් ඇටියට බාහිර ලෝකයේ තියෙන දෙයක් ඇටියට හිතාගෙන අපි කරන එකයි වරද. අපි දක්ෂ වුණා දැන් මේ සිහි කරන්නේ තමන්ගේම මන ආයතනය ධර්මාලම්බනයක් විදිහට දැන් මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්න කියලා දැක්කොතින් තමන්ට ඒක සිහි කරන්න පුළුවන් ඇලීම් ගැටීම් වලින් තොරව. ඔව් නොමැතිව. ඇලීම් ගැටීම් වලින් තොරව අපිට මේක සිහි කරන්න පුළුවන්. එහෙම සීකරන ලෝකයේ තුන අපි දුක නිදහස් වෙනවා. අන්න ඒක සීපත් කරන මාර්ගයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පටිච්ච සමුප්පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි. සෝරි. සතිපට්ඨානං වෝ භික්ඛවේ දේසිස්සාමි. සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පරිපදංච කියලා. මහණෙනි මම ඔබට සතිපට්ඨානයක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවක් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවක් දේශනා කරනවා. පින්වතුනි සතිපට්ඨානේ දැනගත්තා වෙන්නේ මෙන්න මේ තුනම දැනගන්න ඕන. මොකද තුන සතිපට්ඨානය දැනගන්න ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව දැනගන්න ඕන. මේ තුනම දැනගත්තු කෙනාට තමයි සතිපට්ඨානයේ පිළිපදින්න නියම විදියට මඟ පෙන්වීම ලැබෙන්නේ. මොකද සතිපට්ඨානය කියලා කියන්නේ? සතිපට්ඨානය කියලා කියන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ ස්ථාන හතරෙහි සිහිය පිහිටුවීම. කාය කායනුපස්සී විහෙරති, වේදනා වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ. කාය කායනුව බලන්න, වේදනා වාහි වේදනානුව බලන්න, චිතේ චිතානුව බලන්න, සිතවිලි වල සිතවිලි අනුව බලන්න කියන කාරණේ. මේක තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතිමත් බව දිනු කිරීම, සති සමාධි දෙක එකට යාම. ඊළඟ කාරණය තමයි සතිපට්ඨාන භාවනාව. මොකද්ද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකද්ද? මේම වචනේ කියවුනේ නෑ. මේක දැන නොගත්තොත් වැඩේ හරි නෑ. මේක දැන නොගත්තොත් ඉතින් මුකුත්ම දැනගත්තේ නෑ වගේ තමයි. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණේ හොඳට මතක තියාගෙන අමතක කරන්න එපා. මේක අමතක කරුවොත් අපිට පිළිපදින දෙයක් නැහැ පින්වතුනි. බුදුවැරේගේ දහම තුල අපිට හැමෝම පිළිපදින දෙයක් නැති වෙනවා. පින් දහම් ටිකක් පැලසෝදිගාම වෙන පුළුවන්. නමුත් මේ බුද්ධ ශාසනයක ලැබෙන සුවිශේෂී වරප්‍රසාදය අපිට ලැබුණා වෙන්නේ නැහැ. සතිපට්ඨානය කියලා කියන්නේ සතිය, සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සම්පජඤ්ඤය නැත්නම් විදර්ශනාව. එතකොට මෙන්න මේ සමත විදර්ශනා දෙකම මේ එකම සතිපට්ඨානය තුළ දැක්වෙනවා. සතිය දිනු කළා, ආනාපාන සතිය, ඉරියාපත, පටික්කුල මනසිකාර ආදී කරුණක හිත පිහිටුවල අපට සතිය දිනු කළා. ඒකෙන් සමාධි මට්ටම දක්වා හිත දිනු කරන්න පුළුවන්. එක සතිය නැත්නම් සිහිය, එහෙමත් නැත්නම් සමතේ විදිහට අපිට විස්තර කරන්න පුළුවන් එක දිනුවක් විදිහට. සමතේ විතරක් නෙමෙයි බුදුහාම දේශනා කළේ සමාහිතෝ වික්ඛමේ යථාභූතං කඥානති කියන විදිහට සමාහිත වුණු කල්ලි හිත යථාභූත ඥානය පහළ වෙනට ඕන. කොහොමද යථාභූත ඥානය පහළ වෙන්නේ? නිකන්ද? එහෙනම් කොහොමද? භාවනාවෙන්ද? බහනෙන් විතරක් නෙමෙයි පිළිතුරින් කලින් තමන් අහලා තියෙන ඕන සුතමේ ඥානෙ. කලින් තමන් අසහ දැනගත්තු සුතමේ ඥානය දැන් තමන් ඥානතෝ කියන එක පස්සතෝ කියන විදිහට මෙතෙන්දි තමන් දකිනවා. මොකද දකින්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති. අස්මින් සති ධම්ම හෝති. වය ධම්මානුපස්සී විහෙරති. අස්මින් අසති ධම්ම හෝති. නැත්තං ඉමස්ස උපාදාය ධම්ම උපජ්ජති. ඉමස්ස නිරෝධාය ද නිරුද්ධති. මෙන්න මෙතන දැනගන්නට ඕන. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ එකම සූත්‍රය තුළ සමතිය විදර්ශනාවන් දෙකම දැක්වෙනවා. සතිපට්ඨානයන් සතිපට්ඨාන භාවනාවන් දැක්වෙනවා. ඊළඟ කාරණය තමයි සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව. මොකද්ද ප්‍රතිපදාව කියලා කියන්නේ? සම්මා දිට්ඨිය පෙරට කොටගත්තා වූ මේ ආරණ්‍ය මාර්ගය. මෙන්න මේ තුනම දැනගත්තු කෙනාට තමයි නිසලෙස සතිපට්ඨානෙ පිළිපැදලා ඉදිරියට ගිහිල්ලා තමන්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතරේ සිට පිටවන්නත් ඕන. ඒ පිටවල හිත සමාධිමත් කරගත්තට පස්සේ සමුදේය බලන්නත් ඕන. ඒ සියලටම කලින් ආරසංග මාර්ගයේ පරිස්සම්පාදයේ පදනමේ ඉඳගෙන හේතුඵල ධම සිද්ධාන්තයේ මත ඉඳගෙන ඒක දකින්නටත් ඕන. ඒක විවිධ න්‍යායවලින් බුදුහාමුදුරුවෝ විස්තර කළා කියලා. මේ සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාව එක එක පුද්ගලයන්ට එක එක විදිහට දේශනා කළා කියලා. බුදුහාමරේක පස්සක මහණන් දේශනා කරේ කොහොමද? යං කිංච සමුදය ධම්මං සබ්බං නිරෝධ ධම්මං. අස්තජිහාමුදුරෝ උපදිස පරිප්‍රාජයට කොහොමද දේශනා කළේ? යේ ධම්මා හේතුපවා තේ සංහේතුන් හදාගත්වාහ. මේක පස්සක මහණන් ඊළඟට දෙවෙනි පියවරේ හැරෙද චක්කුන් අනත්තා කියලා දේශනා කළා. තවත් තැනක බාහ්‍ය දාරු දීරියට දිට්ඨිය දිට්ඨමත්නම් කියලා දේශනා කළා. තවත් තැනක මේක සම්බ්බේ සංඛාර අනිච්චා කියලා දේශනා කළා. ඒ සමග්ගෝ විසුද්ධියා විදියට සම්බ්බේ සංඛාර දුක්ඛා ඒ සමග්ගෝ විසුද්ධියා කියලා කියනවා. සම්බ්බේ ධම්ම අනත්තා ඒ සමග්ගෝ විසුද්ධියා. මේ ආදී විවිධ ක්‍රම වලින් දේශනා කළා. තවත් තැනක යෝ පරිසම්බදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පරිසම්බදං පස්සති කියලා දේශනා කළා. තවත් තැනක නාම රූපච්ඡ විඥානං විඥානච්ඡ නාම රූපං කියලා දේශනා කළා. තවත් තැනක ආකාර දොරහකට අවිද්‍යාවච්ඡ සංඛාරා සංඛාරවච්ඡ විඥානං ආදී වශයෙන් දේශනා කළා. මදුපිණ්ඩික සූත්‍රයේදී චක්කුම් පරිච රූපේතු පජින් චක්කු විඥානං තින සංගති පස්සෝ ආදී වශයෙන් කියලා ප්‍රපංච ගොඩනැගීම දක්වා දේශනා කළා. චක්කුම් අසති රූපං අසති චක්කු විඥානං අසති කියලා දුක නැති වෙන ආකාරය ඊළඟට දේශනා කළා. මේ හැටියට විවිධ තැන්වල විවිධ න්‍යායවලින් ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම අනුව බුදුහාඳුරු මේක පැහැදිලි කරලා තියෙනවා. ඒ කුමක් දේශනා කළත් වෙනොත්නි මේ හැම තැනකම යහින් දිවෙන රිදි රේඛාවක් තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාද මේ හැම දෙයක්ම හරියට නිර්වාණය නැමැති ගංගාවට බහින තියෙන තොටුපළවල් වගේ. ඒ තොටුපළවල් වල එක එක වර්ගයේ දොරවල් තියෙනවා. හැබැයි ඒ කුමන පාට දොර තිබුණත් ඒ හැම දොරම අරින තියෙන යතුරේ කටුව එක සමානයි. මොකද ඒ දොරේ යතුර කියලා කියන්නේ ඒ තමයි අස්මින් සතිදන් හෝති අස්මින් අසිතදන් හෝති කියන කාරණය. නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් අහුත්වා සම්බුතං පුත්වා නබවිස්ති කියන කාරණය. පෙර නොතිබී හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඇස කන ආදී ආයතන රූපාදී අරමුණු චක්කු විඥාන ආදී ධාතු රූප වේදනා ආදී ස්කන්ධ නාම රූප විඥාන ආදී ධර්මයන් මේ හැම දෙයකම ලක්ෂණය තමයි පෙර නොතිබී හටගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. අපි යම් කිසි රූපයක් දකිනකොටම මේ ශාලාවේ අපි වහල හරි කුමක් හෝ දෙයක් දකිනකොට අපිට නුවණක් තිබුණොත් මේ දකින එකයි Taman කණ්ණාඩි ඉස්සරහට යනකොට පේන රූපයයි එවලේ නිර්මාණය වෙන වගේ කියලා පෙරපසු නොවි දැනුමක් අපිට ඇති වෙනවා නම් අන්නේ දැනුම තමයි අපි කවදා හරි ඉහළම මට්ටමට ලබා ගන්නට ඕන. අන්න ඒ දැක්ම මුලින් හොඳට සුතමේ ඥාණයෙන් අසා දැනගන්නට ඕන. ඒක අපිට කියන්න පුළුවන් කමක් නැහැ මම භාවනා කළ හිත සමාධිමත් වුණාට පස්සේ මට පේනවා කියලා. එහෙම යන්න බෑ. එහෙම යන්න පුළුවන් කියලා කියන්නේ හරියට ඔබ වාහනේ නගිනවා අපි යන කොහෙද යන්නේ කියලා අපි අහනවා. නැහැ මම වාහනේ පදින මට ඒකේ යන දන හම්බ වෙනවා. අන්න ඒ වගේ කියන වගේ වැඩ. ඔබ නොගියපු තැනකට උනත් යන්න කලින් ඔබ හරියට දැනගන්න ඕන තමන් යන තැන ලිපිනේ. එහෙම නැතුව ඔබ කොච්චර උත්සාහ කරත් ඔබේ ගමන සාර්ථක නැහැ. ඔබ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් ලෝකේ තියෙන කාලෙක සුත ශ්‍රාවකෙක් විදියට නිවන් දකින කෙනෙක් විදියට අපි මේක කලින් දැනගන්නට ඕන. හැබැයි සමහර උත්තමයන් මේක කලින් දැනගන්නේ නැහැ. ඒ කවුද? ඒ තමයි පසේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කලින් දැනගෙන නෙවෙයි යන්නේ. උන්වහන්සේලා මේක හොයාගෙන වැරදි තමයි මේ ගමන ගිහලා අනාවරණය කරගන්නේ. නමුත් අපි ශ්‍රාවකයෝ අපි බුදුරු වෙන්න යන හොඳ නැහැ. එතකොට වැඩේ වරදිනවා. මේ බුද්ධෝත්පාද කාලේ අපි බුදුරු වෙන්න ගියොත් වැඩේ අහුල් වෙනවා. අපි ශ්‍රාවකයන් වෙලා අපි උපරිම ලෙස ප්‍රඥා වඩන්නට ඕන. එතකොට තමයි ප්‍රඥාව අනුව බුදු වෙනුණත් පුළුවන්. ඒක ගැටලුවන්නේ. ඒක අනාගත දේවේ ප්‍රාර්ථනා විදියට. නමුත් අපි මේ ලැබෙන අවස්ථාවේදී අපි උපරිම ලෙස ප්‍රඥාව වඩන්නට කැප වෙන්නට ඕන. ඒ සඳහා බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්ම මාර්ගයේ හැකිතාම දුරට නිවැරදිව තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒක ඊටාම පැහැදිලිව ධර්මයේ වඩන්න කලින් අපි අවසානයේ සමීප වෙන්නේ කුමක් දකින්නද කියන එක ගැන චිත්‍රයේ හිතේ මවාගෙන තමයි එන්නට ඕන. යම් ඔබ උදේ ගෙදරින් මෙහාට එනකොට කොහමද ආවේ? මම යන්නේ අහවල් පන්සලට, අහවල් ආහාරණයට යනකොට හොඳට ශාලාවේ මතු ගාලා ඇති, පැදුරුත් දාලා ඇති, මම ගිහලා අතන වාඩි වෙනවා. එතන ඉස්සරහා කවුරු හරි හිටියොත් මමත් එතනම වාඩි වෙනවා. ඈ සායන අහවල් හාමුදුරු බණ කියනත් ඒ මේ ඔක්කොම ටික ඔබ හිතින් මවමව තමයි මෙතෙන්ට ආවේ නේද? කොච්චරනම් කියන මවමව දාලේ. නැත්තම් ඔබ හිතුවද එන්න කලින් ආ කොහේ යනකොට මාව ඇදුවාරන්නේ හම්බෙයි කියලා? එහෙම අවරක් හම්බෙනවද? එහෙනම් ඔබට හම්බෙන්නේ නැහැ. ඔබ කලින්ම මේක අර සිහින ලෝකේ මගේ මවමව. හැබැයි ඒක පුදු සිහින ලෝකයක් නෙවෙයි. ඒක පුදු අනුමානයක් නෙවෙයි. ඒක යථාර්ථයක් කරා යන අනුමානයක් ඒක. අනුමාන කියන්නේ අසත්‍ය විදිහට බුදුදහමේ පිළිගන්නේ නැහැ. අනුමානයෙන් තමයි ලෝකේ බොහෝ දෙනෙක් අය ඉලක්ක වලට යන්නේ, ප්‍රත්‍යක්ෂයට යන්නේ. මේ අනුමානය නිකන් නෙවෙයි. අපි තථාගතස්ස බෝධිය සද්ධාතික විදියට තථාගතයන් වහන්සේගේ සද්ධර්මය ගැන, යවෝදේ ගැන අපි පැහැදිලි විශ්වාසයෙන් යන ගමනක් මේක. සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිප්පිකෝ ආදී සද්ධර්මයේ ගුණ අපි තේරුම් අරගෙන, පච්චත්තං වේරිසම්බෝ විඤ්ඤෝහි කියන ලක්ෂණ තේරුම් අරගෙන, ඒ මොහොතේ අපි ප්‍රතිපල දැක දැක අවබෝධය තුලින් යන ගමනක් මේක. අන්නේ ගමනේ ආරම්භ විදියට මුල්ම ලක්ෂණය තමයි අවසානම කොටස ඉස්සෙල්ලාම දැනගන්නට ඕන. එතකොට සතිපට්ඨානය කළා, සතිපට්ඨාන භාවනා වඩලා, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව දැනගන්න එකක් නෙමෙයි මේක. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව මුලදී දැනගන්නට ඕන. යන කෙලවරම තැන ඉස්සෙල්ලා දැනගන්නට ඕන. ඒක දැනගෙන ඒක හිතේ තියාගෙන තමයි සතිපට්ඨානිය සතිපට්ඨාන භාවනාව වඩන්නේ. අන්න එහෙම වඩනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය තමයි දැන් මෙතන ඉඳන් අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් තමයි බණ පටන් ගන්න. එතකොට කායේ කාණපස්සේ විහෙලති ආදී වශයෙන් දේශනා කරපු මේ කාරණේ තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්නතුනේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවත් කියන මේ තුන ගැන අවබෝධයකින් අපි සතිපට්ඨානය වඩනකොට කායේ කානුපස්සී විහෙරති කියලා මුලින්ම කය ගැන බලමු. ඊට පස්සේ වේදනාසු වේදනපස්සී විහෙරති, වේදනාවන්හි වේදනානෝ බලනවා. චිත්තේ චිත්තානපස්සී විහෙරති, චිතේ චිත්තානෝ බලනවා. ධම්මේසු ධම්මානපස්සී විහෙරති, ධර්මයන්හි නැත්නම් සිතිවිලිවල සිතිවිලි යනවා බලනවා. කායේ කානවස්සේ විහෙරති කියන කාරණය සඳහන් කරන එකේ ආරම්භක පියවර තමයි සෝ සතෝ වාස සති, සතෝ පස්ස සති. ඒ තැනැත්තා විවේක තැනකට ගිහිල්ලා කය ඍජු කරගෙන උජුම් ආයන් අනිද්දාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සිහිය අභිමුඛ කරගෙනයි මේක කරන්නේ. මෙන්න මේක පිනොත්නේ මේ සූත්‍රයේ තියෙන වැදගත්ම කාරණය. සිහිය අභිමුඛ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන කාරණේ. භාවනා වඩන හැටියට, ධර්ම මාර්ගය යන හැටියට මෙන්න මේ කාරණය ඉතාම මනවින් දැනගන්නට ඕන. මේ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන කාරණය මජ්ක්‍ධිම නිකායේ මහා රාහුලෝවාද සූත්‍රෙත් එනවා. මේ පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කියන කාරණේ විස්තර කරලා තියෙනවා විභංග පැතරණේ ඥාන විභංගේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිය. මහා රාහුලෝවාද සූත්‍රේ දැක්වෙන විදියට දිනක් රාහුල පොඩි හාමුදුරුව ගහක් යට සිංහ අභිමුඛ කරගෙන භාවනා කරමින් හිටියා. සිංහ අභිමුඛ කරගෙන ඉන්නවා වාඩි වෙලා. ඒ කියන්නේ වර්තමානයේ හිත තියාගෙන මේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට මෙතන සිය තියාගෙන මාස්ස හොඳට දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මෙහිම බල බල ඉන්න රාහුල කුඩා ස්වාමීන් වහන්සේ ළඟට ආපු සරියුත් සාඳු සඳහන් කරනවා රාහුලෝබ ආනාපානසතිය වඩන්න කියලා. ඔන්න පින්නතුනි, එහෙනම් මොකද ස්වභාවය? දැන් අපි හිතන් ඉන්නේ ආනාපානසතියයි මෙතන සිහිය තබා ගැනීම එකයි කියලා. පින්නතුනි, කුමන භාවනාවක් කළත් මෙන්න මේ සති නිමිත්ත කියන කාරණය වැදගත්. මේක අදාළව සූත්‍රයේ චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්කනිපාතයේ සත්තු හය දෙනෙක් ගැන කියන සූත්‍රයක් තියෙනවා. සතුන් 6 දෙනෙක් එකට ගැට ගහනවා. වඳුරෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, සිවලෙක් ඉන්නවා, කිමුලෙක් ඉන්නවා, කුරුල්ලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා. මේ සතු 5 දෙනෙක්ට ගැට ගහනවා. ගැට ගන්න සතු 6 දෙනා ආකාරයෙන්. අතරියම් මොකද වෙන්නේ? ඒ සතු ශක්තිය අනුව එහාට මෙහාට ඇද ඇද ඉන්නවා. කාටවත් දෙතැනකට යන්න පුළුවන් කමන්නේ. අන්නේ වගේ තමයි අපි කිසියම් භාවනාවක් කරමින් භාවනාවෙන් එහාට මෙහාට යන්න ගියොත් අර සත්තු ටික එකට බැඳ වගේ. ඊළඟට කියනවා අර සත්තු 6 දෙනාම එකම ශක්තිමත් ඉන්න රිටක බඳින්න කියලා. අන්නේ බැඳීම වගේ තමයි පිනතුනේ මේ සති නිමිත්තේ සිත තියා ගැනීම. මේක ආනාපාන සුත්‍රයක් නෙවෙයි කුණ භාවනා කරත් කර්මස්ථාන නිසිත කර්මස්ථානයක් නැතුව සිහිය වඩමින් තමයි සති සම්පජන දිනු කරමින් හිටියත් ඒ හැම මොහොතකම මෙන්න මේ සති නිමිත්තත් එක්ක ඉන්න ඕන. සති නිමිත්තත් එක්ක ඉන්නේ මොකද වෙන්නේ පිනතුනේ? අර සත්තු 6 දෙනා එක තැනක බැඳ වගේ අපේ විසිරලා තියෙන හිත එක කුසල අරමුණක් තුල දිග වේලාවක් හැඳෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ නිශ්චිත භාවනා නොකලත් අපේ සති නිමිත්තේ ඉන්නේ. එතකොට අපිට අතීතයේ දේවල් සිහි කරන්නත් පුළුවන්, අනාගතයේ සිහි කරන්නත් පුළුවන්, ගෙදර යන්නත් පුළුවන්, යාළුවෙක් එක්ක කතා කරන්නත් පුළුවන්. මොකක් කරත් ඉන්නේ වර්තමානයේ තමන් ඉන්න බව දැනගෙන සිහියෙන් නුවණින් තමන් ඉන්නේ. එතකොට තමන් යටින් වැරදි අර සිද්ධ වෙන්නේ නැහැ. තමන් සුතමේ ඥාණයෙන් අසා දැනගෙන සම්මා දිට්ඨිය ලැබූ පමණට තමන් මෙතෙන්ට තමන් කායකෝයක යොදනවා, ඒක ඇප්ලයි කරනවා. ඔබ මෛත්‍රිය නම් වඩන්නේ මෛත්‍රිය අනුව සති නිමෙත්තත් එක්ක ඉන්නවා. ඔබ ආනාපානසති නම් වඩන්නේ ඒත් එක්ක ඉන්නවා. ඔබ සමත කමඨහනක් නම් වඩන්නේ මේ සති නිමෙත්තත් එක්ක ඉඳගෙන ඒක කරන්නේ. සති නිමෙත්තට මූලිකත්වයේ දින. හැබැයි දිගටම ඉන්නව නෙවෙයි ගැඹුරට යනකොට ඒ අදාන අරමුණ තුළ හිත සමාධිමත් වෙනවා. ආරම්භයක් විතරයි මේක අවශ්‍ය වෙන්නේ. හැබැයි ගැඹුරට නොගියත් නැවත තමා මෙතෙන්ට එනවා ගැඹුරු භාවනාවෙන් නැති හැම අවස්ථාවකදීම ඔබ නැවත මේ සති නිමිත්තත් එක්කයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ සමතෙන් නවතින්නේ ඔබ අවසානට වන විට ඔබ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ඒව සති නිමිති ඉඳගෙන මෙනෙහි කරමින් ඉන්නේ. වේගයෙන් ඔබගේ සිත සතිය සහ සම්ඥානේ දිනු වෙනවා. සිය සානෝන දිනු වෙනවා. අපේ යම් කිසි විදියක සියසා නොවනේ දිනුවක් වුණා අඩුවේ නම් ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි මේ සති නිමිත්ත හඳුනා නොගැනීම. ඒ නිසා වෙනතුනි මහරහවරු වද සූත්‍රය, චප්පානක සූත්‍රය, විභංග ප්‍රකරණේ ඥාන විභංගය, මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ස්ථානයේ ආනාපාන සතිය සූත්‍ර විස්තර කරන අනිත්යෙන් මේ බොහෝ තැන්වලදී පරිමුඛං සතිය මොපට පෙත්වා ඒකම තමයි ඥාන විභංගයේ පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා කියන එක විස්තර කරනවා. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියන කාරණේ. නාසයේ කෙළවර හෝ මුහුණේ ඉදිරිපස මේ තැනක සිහිය තියාගන්නට ඕන. භෞතික තැනක නෙවෙයි. තමන් හිතින් නිර්මාණය කරගෙන මේ ආශ්‍රිතව හිත තියාගෙන උස්ම ගන්නවා පිට කරනවා. ගන්නවා පිට කරනවා. සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා අරහං සම්මා සම්බුද්ධෝ නැත්තං ජීවිතය අනියතය මරණයන් නියතං නැත්තං ස්වාඛාතෝ සංදිත්තිකෝ ආදී සංඝ දහම් ගුණ සුපටිපන්නෝ ආදී සංඝ ගුණ නැත්තං හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා කියලා කුමන කමඨහනක් වැඩුවත් තමන් මේ සති නිමිත්තත් එක්ක ඉන්නේ. ඒ නිශ්චිත කමඨහන වඩනකන් සති නිමිත්ත ඉන්නවා. ඒ හැම නිශ්චිත කමඨහන නොවැඩෙන වෙලාවෙදි මොකද කරන්නේ? කායනපස්සනාවෙහි සංකයන පබ්බිය තියෙන විදිහට ගතේ පිටේ නිතින්නේ සුත්තේ ජාගරිතිය සම්පජාන හෝති. අතිතේ පිටේ කායිතිය සායිතිය සම්පජාන හෝති. ආදී වශයෙන් තමන් උදිය අවදිච්ච මොහොත පටන් රාත්‍රී නිින්දට යාම දක්වා සිදුවන හැම දෙයක් පිළිබඳවම තමන් සති නිමිත්තත් එක්කයි එන්න එන්නම තමන්ගේ හිත තැම්පත් වෙනවා. සිහිය සානවන දින වෙනවා. හැබැයි ඒකට තමන්ගේ දැනුම සහ උත්සාහය තමන්ට මේකට උපකාරවත් වෙනවා. උඩ කායන පස්සනාව ආරම්භ කොටසදී ආනාපානසතිය සති නිමිත්තත් එක්ක කරනවා. ඊට පස්සේ ආනාපානසතිය දිනු වෙනකොට කොහොමද කරන්නේ? අජ්ජස්සන් වාසය කානුපස්සී විහෙරති බහිද්ධා වාසය කානුපස්සී විහෙරති කියන එකට තමගේ ශරීරය වගේම අනිත් කෙනාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මේ වගේ නේද කියන එක දකිනවා. ආනාපානසතියෙන් පින්නතින් මෙතන මුල් පියවර හතර විතරයි දැක්වෙන්නේ. දීගමස්සන්තෝ දීගමස්සසාමීති ආදී වශයෙන් රස්තන්වා සම්බකය පරිසංවේදී පස්සම්බය පස්සම්බය කාය සංකාරම් කියපු විදිහට ඒ ආනාපානසතිය කොටස් 16න් මුලින් දැක්වෙන ආනාපානසනාය කොටස හොඳට ප්‍රගුණ කරනවා. එහෙම ප්‍රගුණ කරන මේ දැනත්තා තමගේ ශරීරය ගැන අනිත්‍යගේ ශරීරය ගැන මේ විදිහට දකිනවා. ඒ විතරක් නෙවෙයි හිත සමාධිමත් වෙනකොට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ හුස්ම හේතු නිසා හට ගන්නවා, ආහාර ආදී හේතු නිසා. හේතු නැතිවීමෙන් මේක නිරුද්ධ වෙන යන දෙයක්. අති කායෝතිවා පනස්සති පච්චපටිතා හෝති නැතකින්ති ලෝකී උපාදීයති. කිසිම කිසිමක් බොහෝ උපදි වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්නෙ නෑ. මේක සත්‍ය පුද්ගලයක් කරන දෙයක් නෙවෙයි. මේක ආහාර ආදී හේතු ඇති කලින් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් විතරක් කියන එක තමයි දකින්නේ. ආස්වාසයේ තුල හිත තැම්පත් වෙනවා. අර හුස්ම ගැනීම තමගේ කය සමනුත් කියලා එකක් ඇදෙද හිටපු අර දැඩි ඕලානික ගැටි දැන් ටිකක් දුරට අඩු වෙනවා. මෙහෙම ආනාපානසතිය ආරම්භ කරන කෙනා ඊට පස්සේ පිනතුණි. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, චිතෝ වා චිතෝමිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති, සයනෝ වා සයනෝමිති පජානාති කියපු ආකාරයට ඉරියාවත පබ්බේ තමන්ගේ සතර ඉරියව ගැන සිහින් ඉන්නවා. යනකොට යන බව දන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා, සැතපෙනකොට සැතපෙන බව දන්නවා. මේ විදිහට පින්නතුනේ මේ තැනත්තා ඒ කරුණත් අර උඩ කාරණේ වගේම අජ්ජස්සන් වාසය කාණපස්සේ විහෙරති බහිද්ධා වාසය කාණපස්සේ විහෙරති කියන විදිහට දන්නවා. මම මෙහෙම ප්‍රියාත්මක වෙන විදිහටම නේද අනිත් කෙනත් ප්‍රියාත්මක වන්නේ. එවැනි ලෝකයක මේ ස්ථිර දෙයක් නෑ නේද කියලා මේකෙත් ඔව් සමුදේ වැය දකිනවා. සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සී විහෙරති කායස්මින් විහෙරති කියපු විදියට හට ගැනීම දකිනවා, නිරුද්ධ වීම දකිනවා, හට ගැනීම නිරුද්ධ වීමක් දකිනවා. මෙහෙම දකින දැරත්තා අති කායෝති මා පනස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය අනිච්චසෝත විහෙරති නැචකින්ති ලෝකේ උපාදීයති. මේ තැනත්තා අර වගේම කිසිවත් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොගෙන ලෝකයේ තුල හැලම දුරු කරනවා. ආනාපානසතියෙන් පටන් ගත්තා. ඊට පස්සේ සතර ඉරියව්ව, ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බය තමන් කරන හැම දෙයක්ම. උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වා සිදු කරන හැම දෙයක්ම. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්බජානකාරී හොති. උච්චාර පස්සාව සම්මේ සම්බජානකාරී හොති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ මාචිතේ තුන්නේ භාවයේ සම්බජානකාරී හොති කියපු විදියට තමන් කරන හැම දෙයක් ගැනම මේ වගේ හිත පිහිටුවාගෙන ඒත් එක්ක ඔහු සිහිය නුවණ හට ගැනීම නිරුද්ධ වීම ඔහු දකිමින් නුවණත් සිහියත් පඩනවා. ඒ තුළත් ඔහු කිසිම දෙයක් තමන්ගේ හැටියට ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. කරන හැම දෙයක්ම මේ සත්‍ය පුද්ගලයා කරන දෙයක් නෙවෙයි. ආහාර නිසා නිර්මාණය වෙච්ච මේ ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයක් විතරක් කියන එක දකිනවා. දැන් මෙන්න කෙනෙක් දැකපු ගමන් තමන් දැකපු ගමන් සත්‍ය පුද්ගලයා කියලා සංඥාවෙන් හිටියා. දැන් මේ ටික ටික අඩු වෙමින් මේ යන්නේ. අපි පුද්ගලයා දැක්ක ගමන් හිතන්නේ මේ අහවලා පුද්ගලයා කියලා නිරූපෙන්නේ. නමුත් ඒ පුද්ගලයාම මිය ගියාම මොකද වෙන්නේ? මිය ගියාමත් රූපේ හැම තියෙනවනේ. ඊට පස්සේ අපි මොකද කියන්නේ? ආයෙ දැන් මිය ගියා. දැන් එයාගේ ආත්මයට පින් ටිකක් දෙන්න ඕනේ කියලා ඕන හත් දවසේ දාන දෙනවා, තුන් මාස දාන දෙනවා. ඊට පස්සේ අත් නිවා රූපස්මින් හෝති කියන එක ආත්මය තුළ රූපේ පිටවාගෙන අපි ඊට පස්සේ ඒ තුළ ආත්ම දෘෂ්ටි දිහනවා. ඒත් අන්න ඒ වැරදි දෘෂ්ටිය කලින්ම ජීවත් ඉන්න කාලේදීම මුදවලා මේකේ තියෙන අවිද්‍යාවෙන් අපව මුදවන්නේ මේ භාවනාව කියන්නේ. අපි මරණයට පත් වෙන්න ඕන කෙනෙක්ගේ යථාර්ථය තේරුම් ගන්න. එතකම් මගේ කියලා බදාගෙන ඉනවා නේ මට පාළුවෙ කොහෙවත් යන්න එපා කියලා කියනවා නේ. එයාම මිය ගියොත් ඉතින් කොහමද? ඊට පස්සේ ආර පිළිසරණ පෙට්ට කෙනාටම බය වෙනවා. එක රැයක්වත් තියාගෙන ඉන්නේ නැහැ ඊට පස්සේ. කාමරයටවත් යන්න බය. ඊට පස්සේ ඒ කාමරයේ මෙයාගේ ශරීරය දවස් කීපයක් තිබුණොත් ඊට පස්සේ අහලටවත් ළඟා වෙන්නේ නැහැ නහයත් පහගෙන ඊට පස්සේ ගඳ එනවා නේ කියලා. පින්නතුනි මෙන්න මේ යථාර්ථයට කලින්ම අපිට මුහුණ දෙන්න මනස හදන එකයි මේ සතර සතිපට්ඨානය කරන්නේ. කලින් අපි අනේ මටම පිළිසරණයි මගේ ළඟම ඉන්න මගේ උණුසුමට ඉන්න කියලා කියපු කෙනාට අපි එයා මිය ගියාට පස්සේ ආට අපි ද්වේෂ කරන මට්ටමට යනවා. මුලදී ඉන්න කාලේ අපි ගිනි කූරකින්වත් පුච්චන්න දුන්නේ නැණි. එහෙම කරපුව අපි මිය ගියාට පස්සේ අපිම සල්ලි දීලා ආදාහනය කරමු. ඉන්න කාලේ ඉදි කට්ටකින්වත් අනින්න දුන්නේ නැහැ. මිය ගියාට පස්සේ මෙන්න එයාටම එයා මෙම්බන් කරනවා අපි සල්ලි දීලා. පින්නතුනි අන්න ඒ අවිද්‍යාවෙන් අපිව මුදවලා ජීවත් වෙන්න කාලෙදිම මෙන්න මේ කෙලෙස් එකෙන් අපිව මුදවලා දුකෙන් මුදවන්නයි මේ ධර්ම අපට බුදුහාම දේශනා කළේ. එතන මුල ධානාපාන සතිය, ඊළඟ ඉරියාපත, ඊට පස්සේ සම්බජඤ්ඤය, ඊළඟට පින්නතුනි පටිපෝල මනසිකාරය කියලා. ඉම මේවා කායන් බුද්ධං පාදතලා අදෝකේ සමත්තකා සත්‍ය පරියන්තං පුරං නානප්පකාර සසුචිනෝ අච්චවෙක්කති අත්ථීමස්මි කායකේ සානිවත්තේ. මේ ශරීරය හරියට මුං ආදී ද්‍රව්‍ය දාලා තියෙන හරියට උරයක් වගේ හැමෙන් වහලා තියලා මේක තියෙන්නේ හරියට නොඑක් දේවල් එකතු කරලා තියෙන දෙයක් මේක. අන්නේ ඇතුලේ තියෙන දේවල් එක එක අපට එළියට අරගෙන මනසින් පෙන්නනවා. කෙස් ලොම් නියදන් සානිවත්තේ මේ ටික වෙන් කරාට පස්සේ එතකොටත් පේනවා ඇත්තටම මේ තියෙන දෙයක් නෙවෙයි නේද කියලා. ඔව් එකට තියෙනකොට තමයි අපිට මේ එක කෙනෙක් පුද්ගලෙක් හැටියට පේන්නේ. අන්නේ පේන දේම අර වාහනයක කෑන ටික ගලවලා අපිට වාහනේ යථාර්ථය පෙන්වන වගේ. මේ පුද්ගලයාගේ කෙස් ටික ගලවනවා, නිය පොතු ටික ගලවනවා, දත් ටික ගලවනවා. ඇත්තට නෙමෙයි ඈ. ඉතින් මනසින් කරන්නේ නැත්නම් කුටි ගන්න වෙනවා. පින්නතුනේ මනසින් මේ එක එක දේවල් අයින් කරනවා. කෙස් ටික ගලවන පැත්තෙන් තියෙනවා, දත් සෙට් එක වෙනම පැත්තෙන් තියෙනවා, නිය පොතු ටික වෙනම තියෙනවා, හම ගලවල වෙනම පැත්තෙන් තියෙනවා, ලේ ටික වෙනම භාජනයක වෙනම දානවා. දැම්මට පස්සේ පින්නතුනේ අර හරියට නොයෙක් ධාන්‍ය වර්ග තිමිච්ච මල්ලක් එළියට ඇදලා ලේ ටික වෙන් කරා වගේ මෙන්න පේන්න ගන්න දෙයනේ. අපි මේ මෙච්චර කරා මේ ටිකට නේද මගේ ස්වාමියා භාර්යාව දුව පුතා අම්මා තාත්තා කියලා හිතෙන්නේ. මෙන්න මේ තුළ හිත පිහිටුවාගෙන මේක මේ ආහාර නිසා හටගත්තු මේ දේ සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති, සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති, හට ගැනීම නිරෝධය, හට ගැනීම නිරෝධ කියන මෙන්න මේ ටික නුවණින් දැකලා මේ තුළත් නැතකින්ති ලෝකේ උපාදීති මට්ටමටම කිසිම දෙයක් තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් නොගන විදියට තවදුරටත් මේ කය තුළ අපේ සිහිය සහ නුවණ දියුණු කරමු. මේකට කියන්නේ පටිච්චසමුප්පාද මනසිකාරය කියලා. ඊළඟට පින්නතින් ධාතු මනසිකාරය. මේ අපේ ශරීරයේ සකස් වෙලා තියෙන මූලික ධාතු හතරකින් ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. මේක දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ගතියක් තියෙනවා, රස්නයක් තියෙනවා, මේකේ හැමන වායු ගතියක් තියෙනවා. මෙන්න මේ පොඩස් හතර අපි වෙන් කළ ගන්නවා. කෙස්ලොම් නියදත් ආදී 20ක් තියෙන කරුණු පඨවි ගතියට අයිති. ඒ වගේම ලේ ආදී තවත් පොඩස් 12ක් තියෙනවා, ආපෝ ගතියටයි තියෙනවා, රස්නයක් තියෙනවා, උෂ්ණ ගැනීම ආදී වාත තියෙනවා. මෙන්න මේ ටික වෙන් කරාම පේනවා මෙතන සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, මේ ධාතු හතරක එකතු වීමක් නේද මේ තියෙන්නේ කියලා. මරණයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ හතර මේ පෘථිවියේ තියෙන මේ හතරට එකතු වෙනවා. එතකොට අපි මේ සත්‍ය පුද්ගලයෙක් මම මගේ කියලා මේ අරන් තිබුණේ. තමන්ගේ ශරීරයක් මෙහෙමයි, අනිත්‍යගේ ශරීරයක් මෙහෙමයි නේද කියලා දැන් ටික ටික තමයි තේරෙන්නේ. මේක කියන ධාතු මනසිකාරය කියලා. ඊළඟට පින්නතනේ නවසීවතික කියලා මේ ශරීරය මිය ගිහිල්ලා දවස් හත් දෙකක් තුනක් ගත වුණාම, ඊට පස්සේ සතිය දෙක ටිකෙන් ටික ගත වුණාම මේක බුද්ධමාතක විනීලක විපෝපක ආදී වශයෙන් ටිකෙන් ටික මේක ඉදිමිලා, පනෝ වැగిරිලා, ලේසරව වැగిරිලා, කැලි වලට වෙන් වෙලා, ඇට සැකිල්ලක් බවට පත් වෙලා පොළවේ දුහුවෙලි පත්තමට පත් වෙනකම්ම අපි මේ කොටස් ටික සෝහනේදී සිදුවෙන කටයුතු ටික අපි කලින්ම සිහි කරනවා. සෝහනක දාව ශරීරයන් දිහා බලලා අනේ මගේ ශරීරයටත් මෙහෙම නේද අනාගතේ වෙන්නේ, අනිත්‍යගේ ශරීරයත් මෙහෙම නේද කියලා තමන් මේක දකිනවා. දැක්කට පස්සේ මේ ශරීරය කියන්නේ මේ ආහාරය ආදී හේතු ටික නිසා හටගත්තු දෙයක් නේද, මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි නේද කියලා නේතම් මම නේතෝ හමස්මි නමේසෝ අත්තාගේ විදියට එයා මේක මගේ නෙවෙයි, මම නොවේමි, මගේ ආත්මය නොවේ ආදී වශයෙන් එයා දකිනවානේ. කින්නතන යම්කිසි කෙනෙක් බුදුහාම දේශනා කරනවා හරියට යම්කිසි කෙනෙක් කය ගැන පිළිසින දැනගත්තොත් ඒ තැනත්තා අනාගාමී මට්ටම දක්වා දින වෙනවා කියලා. ඒක සරල දෙයක් නෙවෙයි කින්නතන. ලොකු ආවෝදයක් ලැබෙන ලොකු කෙලෙස් ටිකක් දුරු වෙන්නේ අපේ. අද මේ ශරීරය එකට අරගෙන අපි කොච්චරනම් දුකකටපත් වෙනවද? වෙනත් කෙනෙක් වෙනස් වෙනකොට, තමන් කැමති විදියට නොපවතිනකොට, ලෙඩ දුක් හැදෙනකොට, වයසට යනකොට, මේ අනාත්ම දේක යථාර්ථයට මුහුණ දෙනකොට අපි මේක ආත්ම වශයෙන් අරගෙන කොයිතරම්නම් දුකකට, වෙහෙසකට, කම්පාවකටපත් වෙනවද? අන්නේ දුක්ඛයෙන් අපෝ නිදහස් කළා, අපි මනසෙන් දිනු කළා, ප්‍රඥාව තුල අභිෂේක ලබන්නට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන මාර්ගයනේ. කාය පස්නාවෙන් එන්නේ පිනතුනේ අසුභ දේ ගැන සුභ සංඥාව දුරු කිරීමයි වෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් කබලින්කාර ආහාරයේ ප්‍රකට ගැනීම කර ගැනීමයි මේ කරන්නේ. තවත් විදිහකින් කියනවා නම් රූපස්කන්ධයේ පිරිසිදු දැනගන්නයි කාය පස්නාව තියෙන්නේ. කාය ගැන දැනගත්තු කෙනා ඉතින් නවතින්නේ නැහැ. තවත් ටිකක් ඉදිරියට යනවා. වේදනා සු වේදනා පස්සේ විහෙරති. වේදනාවන් වේදනාවනව බලනවා. මොනවද අපිට ලැබෙන වේදනාව? වේදනාව කිව්ව ගමන් බොහෝ විට අපිට හිතෙන්නේ සුඛ වේදනා, දුක් වේදනා, අදෝසන. අපේ කායට දැනෙන වේදනාව කියලා. කාය සම්සජ වේදනාව කියන එක එකක් විතරයි පිනතුනේ. වේදනාව හයක් හැටියට දක්වනවා. චක්කු සම්සජ වේදනාව, සෝත සම්සජ වේදනාව, ආදී වශයෙන් ආයතන හයටම වේදනාව දක්වනවා. ඊට අමතරව තවත් විවිධ න්‍යාය වලින් වේදනාව විස්තර කරනවා. සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේද්‍යාමීති පජානාති. සැප වේදනාවක් ලැබෙනකොට දැම්මඩ සැප වේදනාවක් මේ තියෙන්නේ කියලා දකිනවා. අත්ති වේදනා සිවා පනස සතිපත්ති පටිතා හෝති. මේ වේදනාවක් කියලා දෙයක් තියෙනවා කියලා දැනගෙන ඒ විතරක් නෙවෙයි එකේ සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට බලන්න. මොකක්ද මේ වේදනාව හටගත්තේ කොහොමද? වේදනාව හටගත් ස්පර්ශය නිසා හටගත් වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැන් අපිට හිතන්නේ එක දිගටම තියෙන වේදනාවක් කියලා. දැන් කොන්දේ අමාරුවක් හරි හිතේ රදයක් හරි තියෙනවා නම් අපිට හිතෙන්නේ අපි ගිහේ කියන උදේ පාන්දරේ නම් මට හිතේ රදය. අනේ අවුරුදු 5කින් නම් මට කොන්දේ අමාරුවක් තියෙ කියලා කියනනේ. ඇත්තටම බලන අපිට දිගටම කොන්දේ අමාරුවක් තිබ්බද කියලා. ඔබේ දැඩේ හිතේ රදයක් තියනයිල කියමු. මේ වෙලාවේ කවුරු හරි දුරින් ඉඳලා ඥාතියෙක් එනවා. ආවම මෙන්න hina hari ඉස්සරහට යනවා. අර වේදනාව කොහෙද දන්නේ? ගෙදර හැමිට මරණයක් තියෙනවා. නාඩඩේ ඉන්නවා. ඉන්න ගමන් ගෙදර පිටිපස්සට ඉන්න කවුරු හරි විහිළුවක් කරනවා. මෙන්න hina වෙනවා. එන්නුතුනේ මේ කායික මානසික ආදී දුක් එක දිගටම තියෙනව නෙවෙයි. මේක හේතු නිසා ස්පර්ශින් සහටගෙන එතරම් නිරන්තර ස්වභාවයක් මේක. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, මේක ක්‍රියාකාරීත්වයක් විතරයි. ස්පර්ශයෙන් ඇති වෙන ප්‍රතිඵලයක් මේක. නමුත් අපි අවිද්‍යාව නිසා මේක මගේ විදියට හේතන් මම ඒසෝ හමස්මි ඒසෝ අත්තා මේ මගේ, මේ මම වෙමි, මේ මගේ ආත්මය කියලා අපි අරන් තියෙනවා. එතකොට සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, සාමිස සුඛ, නිරාමිස සුඛ, සාමිස දුක, නිරාමිස දුක, සාමිස අදුක්කම සුඛ, නිරාමිස අදුක්කම සුඛ ආදී වශයෙන් සාමිස කියන්නේ කෙලෙස් සහිතව කියන එක, නිරාමිස කියන්නේ කෙලෙස් බහිදව කියන එක. මේ දෙකෙන් ඇතිවන සැප දුක් තමයි හොඳට බලන්න. දැන් අපිට ශාරීරික වේදනාවක් තියෙනවා. ඔබ හිතන්නට ඕන දැන් මේ මට නිරාමිස දුකක් මේ තියෙන්නේ. මේ කෙලෙස් අඩු කරගන්න ගිහිපෙලම ආපු දුකක් මට මේ තියෙන්නේ. ඒ වේදනාව ඔබ තේරුම් ගන්නට ඕන. කිහිම දෙකන ඔබේ මනසට සතුටක් එනවා නම් ඔබ තේරුම් ගන්නට ඕන මේ නිරාමිසං වා සුඛං වේදනාව. මම මේ ධර්මය රකින්න ගියපු වෙලාවේ මට තියෙන සෝයස්. ඔය සංගීත සංස්කෘතියක් බලන්න හරි වෙනත් දෙයක් බලන්න ගිහින් හරි ඔබට සැපයක් ලැබෙනවා නම් ඔබ තේරුම් ගන්න ඕනේ මේක මට සාමිස සුඛක් කියලා. ඒ වගේම සංගීත සංස්කෘතියක් බලන්න කියලා එන ගමන් ඉතින් තෙමෙ තෙමෙ යන උදේ පාන්දරනේ බසුත් නැහැ නේනේ. එහෙම වෙනකොට ඔබ හිතා ගන්නට ඕන මේ මට සාමිත දුකක් දැම්මේ නැහැ. ඉතින් දුවහලහල වැස්සෙත් දෙමිලා උදේ පයින් එනෝ ඉදින්නේ හැතැම්ම ගණන්. මේ පිට තුනේ වේ සමහර අය. ඉතින් ඒ වගේ ඒ අවස්ථාවට විඳින සැප දුක් ආදී දේවල් ගැන සමන් හොඳට තේරුම් ගන්නවා. ඒ සැප දුක් කියන වේදනා, උපේක්ෂා කියන වේදනා ඉස්සරම තියෙන දේවල් නෙවෙයි. ඒවයි ස්පර්ශයෙන් හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේම මේක සත්‍යයේ පුද්ගලයකට අයිති දෙයක් නෙවෙයි කියන එක දැනගන්න. අතිවේදනා සිවා පනස සතිපත්ති පටිසා හෝති නැතකින්ච ලෝකී උපාදීයති. වේදනා කියන එක දෙයක් තියෙනවා. නමුත් ඒක තමන්ගේ හැටියට ගන්නෙ නෑ. කිසිම තැනක උපදී තෘෂ්ණා දෘෂ්ටි මානෝ ගහට ගන්නෙ. වේදනාව ස්පර්ශණි තහඩගෙන ස්පර්ශ නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙන සත්‍යයක් හරහා දකිනවා දැකලා තමන් උපේක්ෂාවෙන් ඉන්නවා. ඊළඟට මේ තැනත්තා වේදන පස්සනේ නවතින්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිතේ චිත්තානෝ බලනවා. හොඳට දැන් නිරීක්ෂකෙක් විදියට ඉන්නවා කොහොමද? කිතා පහළ වෙනකොට සරාගම්මා චිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගම්මා චිත්තං විතරාගං චිත්තං පජානාති. සදෝසම්මා චිත්තං විතදෝසම්මා චිත්තං සමෝහම්මා චිත්තං විතමෝහන්වා චිත්තං. මේ විදිහට ගිහිල්ලා පින්නතුනේ සංකිට්ඨ වික්කිට්ඨ මහග්ගත මහග්ගත සවුත්තර අනුත්තර සමාහිත සමාහිත විමුතයි මුතාදි වශයෙන් මේ හිත ඒ වෙලාවට හිතේ තියෙන ස්වභාවය සමන් දකිනවා. දැන් හිත රාගණක් සමන් දකිනවා. දැන් රාග හිතක් තියෙනවා. දැන් දේශ සිතනක් දාන්න. දැන් මෝහයක් නම් දැන් බලන රූපේ මෙතන හවල් දේ තියෙයි කියලා හිතාගෙන බලනවා. දැන් නම් දැන් මුලාවට තමයි ඉන්නේ කියලා. දැන් මේකේ දැන් දුකත් එක්ක ස්පර්ශ කරමින් ඉන්නේ කියන එක දකිනවා. හැබැයි සමන් මේත් එක්ක අරගල කරන්න යන්නේ නැහැ. තියෙන විදිහම බලලා තමන් ඉන්නේ. මේ හිත කියන එක නාම රූප පත්‍ය විඥාන නාම රූප නිසා හටගත්තු මේ විඥානය නාම රූප නිරුද්ධ වීම නිරුද්ධ වීම හැටියට සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියන විදිහට දකින්න. එන්නතනේ තමන් මෙහෙම දකිනකොට මොකද වෙන්නේ? තමන්ට රාග හිතක් කියලා තමන් දකිනකොට මොකද වෙන්නේ? දිගට මේ හිත තියනවද? දැන් කවුරුහරි ඔබට කියනවා දැන් ඔයා කේන්ද කියලා නේද ඉන්නේ? දැන් ඔයා හරයා ගැන රාගෙන් නේද ඉන්නේ කියලා අහනෝනේ. අහනකොටම අපිට ලැජ්ජනේ නේනේ. එතකොටම තමන් සංවර වෙනවා. අන්න ඒ වගේ තමයි බාහිර කෙනෙක් කියනවා තමන්ම තමන් ගැන ස්වයං විවේචනයකට එනවා. තමන්ටම තමන් ගැන ලැජ්ජයි. ධම්මා දාස කියන්නේ මේකයි. දහම් කැඩපත දාලා තමන් බලනවා. තමන්ගේම නම කියලා තමන් කියනවා. සමන්නම් සමන්. සිරිල් නම් සිරිල්, සිරිපාල නම් සිරිපාල, සිරිපාල. දැන් රාග හිතන්නේද සිරිපාල? දැන් මෝහෙන් නේද? දැන් මෛත්‍රී සාගත නේද? මීත දෝස සංවාචිත්තන් එහෙම කියලා තමන්ගේ නම කියලම තමන් දැන් අහනවා. එතකොට තමන් මේ සිතුවිල්ලෙන් මිදලා තමන් උපේක්ෂාය පිළිදෙනවා. නැජකින්ච ලෝකී උපාදීත කිසිම තැනක හිත පැස ගන්නෑ. ඔහු එතනත් උපේක්ෂාවෙන් ඉන්නවා. ඔහු හේතුඵල දහම විතරයි දකින්නේ. මේ හිත අයිතිකාරයෙක් නෙවෙයි. මේක නාම රූප ධර්මයක ප්‍රතිඵලයක් කියන එක දකින. ඊළඟට පින්නතුනි ධම්මේසු ධම්මානපස්සී විහෙරති. ධම්ම කියන්නේ සිතිවිලි ගැන සිතිවිලි අනුව බලනවා. කොහොමද? තමන්ගේ ළඟ කාමච්ඡන්ද ආදී නීවරණ තියෙනකොට නීවරණ නැතයි කියලා දන්නවා. නීවරණ නැති වෙනකොට නැතයි කියලා දන්නවා. ඇති නීවරණේ නැති වෙන විදිය දන්නවා. නැති වෙච්ච නීවරණේ නැවත නූපදෙන විදියක් දන්නවා. දැන් පින්නතුනේ ධම්මානුපස්සනා වෙනකොට තමන් කෙලෙස් සමග දැඩි සටනකට වීදි වැසල ඉන්නේ. දැන් තවදුරටත් ඔව් බලන්නේ. දැන් ඔව් හොඳට දකිනවා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් දැක දැක තමන් දැන් කෙලෙස් නිරුද්ධ කරන ආකාරය. පංච නීවරණ ආදී නීවරණ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒවට තවදුරටත් මොහොගේ හිත තුල තියෙන අවස්ථාවක් නේද? නීවරණ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නවා. ඒක පළවෙනි පියවර. ඊළඟට පින්නොත්නේ රූපාදී ස්කන්ධ පංචකේ දකින්නවා. මේක රූපය, මේක රූපේ හට ගැනීම, මේක රූපේ නිරෝධය, මේක නිරුද්ධන මාර්ගය, මේක හට ගැනීම වයාදී වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා තමන් යමක් දැක්කොත් දකින්න කොටම දන්නෝ ඒ දකින්න දේ රූපේ විතරක් නෙවෙයි ඒකේ යට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී පහක් තියෙන බව තමයි දකින්නේ. එනතුනි මෙතෙන්දි වැදගත් කාරණයක් තියෙනවා. පටිසම්භිදා මාර්ග කියන ග්‍රන්ථයේ බුද්ධගණිකායේ පටිසම්භිදා මාර්ගයේ චර්යා නානත් ඥානය කියන එකක් තියෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. මේ චර්යා නානත් ඥානයේ කරුණු තුනක් ගැන සඳහන් වෙනවා. විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියන. විඥාන චර්යා කියලා කියන්නේ අපි අස්කන්න ආකාරයෙන් දිවි වලින් යම් කිසි අරමුණක් ගන්න මුල් අවස්ථාව. මුල් අත්දැකීම එක ප්‍රාථමික අත්දැකීමක් විතරයි. ඒ මුල් අත්දැකීම සැපක්ක දුකක්වත් නෙවෙයි. ඒක අතීත කර්ම විපාකයක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමක. ඒක තින්පව් නෙවෙයි. ඒකට තමයි පබස්තර මෙන්දන් බික්වේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපක්ඛිලිතේ උපක්ඛිලිතං කියන්නේ මේක. මෙන්න මේකට කියන්නේ විඥාන චර්යා කියලා. අපි යමක් දකින්න මුල් අද්දකීම. හැබැයි ඇත්තට මේ මුල් තැනට අපිට හිත පිටුව ගන්න බෑ. අපි ඊළඟට දකින්නේ අපේ මනසේ ස්වභාවයට අනුව ඊළඟට ගොඩනගා ගන්න මේ සත්පුද්ගල සංඥාවෙන් ගහ මනක් පුද්ගලෙක් කියලා. ඊට පස්සේ අපි එවලෙම හිතනවා මේ පුද්ගලෙක් ඉන්නවා කියලා. ඉන්නකොට අර විඥාන චර්යාවෙන් ගත්තු දේ මොකද වෙන්නේ? අඥාන චර්යාවකට යනවා. විඥාන චර්යාවේදී හරියටම සති සම්පජඤ්ඤයෙන් හිටියොත් මොකද වෙන්නේ? විඥාන චර්යාව ඥාන චර්යාවකට යනවා. එහෙම නොහිටියොත් මොකද වෙන්නේ? විඥාන චර්යාව අඥාන චර්යාවකට මෝඩ හැසිරීමකට යනවා. අඥාන චර්යාවට ගියොත් මොකද වෙන්නේ? අපිට තෑගිලියකුත් හම්බ වෙනවා. මොනද තෑගිලි? ජරා, මරණ, ශෝක, පරිදේව කියන මේ බෝනස් ටිකත් හම්බ වෙන බය වෙන්නේ නැහැ. ඊ දකින අහන කියන දේවල් මහලු වෙනකොට, ලෙඩ වෙනකොට ඒ දුක් ටික ඔක්කොම වැළඳගෙන අපි මේ දුවේ පුතේ බාහිර කෝපයක් මේ දෙයක් තියේ කියලා හිතපු ගමන්ම අද නැති වුණත් ඕනම වෙලාවකදී හොයාගෙන ගිහිල්ලා අපි නැවත භවයකට යනවා. මෙන්න මේ අවිද්‍යාවෙන් බුදවන්න තමයි බුදුහාමුදුරුව අපට මෙන්න මේ මට්ටමට සතර සතිපට්ඨානය වඩන්න කියලා කියන්නේ. අන්න එතෙන්දී මෙන්න මේ මට්ටම වඩද්දී එතකොට විඥාන චර්යා කියන්නේ අතීත කර්ම විපාක විදියට ලැබෙන ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකය අඥාන චර්යාවට ගියොතින් ඒ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධය හටගත්තොත් ඇලීම් ගැටීම් ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒ තුල තමන් දුකෙන් ස්පර්ශ කරමින් ඉන්නේ. ඒක තමයි මදුපින්නික සූත්‍රයේ චක්කොඤ්ච පටිච්ච රූපේට උප්පජිත කියන කතාවෙන් යන්නේ ප්‍රපංච දක්වා ගොඩ නැගෙන්නේ මෙන්න මේ අඥාන චර්යාවේ කතාව. අන්නේ අඥාන චර්යාව මුදවන ඥාන චර්යාව කතාව තමයි මදුපිණ්ඩික සූත්‍රෙම දෙවෙනි කතාවෙන් තියෙන්නේ. චක්කොං අසති රූපං අසති කියලා ආදී වශයෙන්. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි. ඒ කියන්නේ මොකක්ද? ඇස් දෙක වහගෙන ඉඳීමද? නැහැ. ඇස් දෙක වහගෙන ඉඳීම නෙවෙයි. ඇස නැහැ කියන්නේ රූපේ නැහැ කියන්නේ ඇස් දෙක අඳ වෙලාවත් රූප බලන්නේ නැති කතාවක් නෙවෙයි. ඇස් දෙකත් රූපයන් දෙකම තිබෙද්දී අවිද්‍යාව උගලල දැමීම. එතකොට අවිද්‍යා සහගතයක් නැහැ. අවිද්‍යා සහගත රූපයක් නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ හටගන්න සංකූපයක් තමයි ඔහුට තියෙන්නේ. අන්න ඒ මොහොත තුළ ඔහු විඥාන චර්යාව ඥාන චර්යාව වඩපත් කරගෙන ඔහු අඥාන චර්යාවෙන් මිදෙන්නේ. ඔහු දුක ස්පර්ශ කරන්නේ මේ මොහොතේ. මෙන්න මේක තමයි ප්‍රයෝග සංඛාර කියලා කියන්නේ. මෙන්න මේක තමයි අත්තිබික්කෝයේ කම්මං අකන්නසොක්ඛං අකන්නසොක විපාකං කියලා කියන්නේ. කලුත් නොවන සුදුත් නොවන කර්ම කියන්නේ මෙන්න මේ විඥාන චර්යාවේක ඥාන චර්යාවක් බවට පත් කර ගැනීම. මෙන්න මෙතන ළමන්නේ පින්නතුනි, අපි සසර බොහෝ කාලයක් සැරිසරලාවිලා බුදුදහමේ හොඳම තැන ස්පර්ශ කරන්නේ මෙන්න මෙතෙන්ට අපේ හිත පිටුවා ගන්නටයි. අපි සියලුම දේවල් මේ ජීවිත කාලේ ගොඩනගා ගත්තේ, ඔබ ඉගෙන ගත්තේ, රැකිරක්ෂා කරේ, ගියදොර හැදුවේ, දරුවන් හදර නිදහස් වුණේ, රැකියාවන් අන්තිම විස්රාමත් ගියේ, මෙන්න මෙතෙන්ට මේ විඥාන චර්යාව ඥානතරයක් බවට පත් කරගෙන ඔබේ ජීවිතය තුළ අභිෂේක ලබන්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ. මෙන්න මේක ටිකෙන් ටික වර්ධනය වෙන ආකාරය තමයි පින්තුනි මේ ධම්මානුපස්සනාව තුළ කියන්නේ. යතනත්තා මේ ආයතන ගැන හොඳ අවබෝධයෙන් දැන් මේකට කියන්නේ ආයතන කුසලතාවය කියලා. ඇස දන්නවා, රූපය දන්නවා, ඒ දෙක නිසා හටගන්නා වූ යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒකත් දන්නවා. ඒ සියල්ලම දකින කෙනා මේ ආයතන වලින් මිදෙන ආයතන කුසලතාවයට පත් වෙච්ච කෙනෙක් බවට පත්ලක් වෙනවා. එතනින් නවතින්නේ නැහැ පින්තුනි. ඔව් ආයතනත් පසු කළ තවත් දුරක් ඉදිරියට යනවා. බොජ්ජංග පබ්බේට යනවා. සති, ධම්ම, විද්‍ය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ තත්වයන් මෙන්න මේ බොජ්ජංග ධර්ම තමන්ගේ හිතේ නැත්තන් නැති බව දන්නවා. තියෙනවා නම් තියෙන බව දන්නවා. ඒ වගේම නැති බොජ්ජංග වල ඇතිවීමක් දන්නවා. ඇති බොජ්ජංග වල වර්ධනයක් දන්නවා. ඒ තැනත්තා ටිකෙන් ටික මේ බොජ්ජංග තුලම හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. හොඳට සතියෙන් ඉන්නවා. ධම්මවිදියේ සම්බොජ්ජංගය කියලා ධර්ම කරුණු සතිස් බොජ්ජංග ධර්ම මෙහෙ කරනවා. විරිය හැටියට නිතරම කෙලෙස් දුරු කරන්න උසහ වඩන වීරියෙන් ඉන්නවා. පීති හැටියට තමන් සතුට වෙනවා. පීති පස්සද්දී කය සැහැල්ලුව දැනෙනවා. සහිත සමාධිමත් වෙනවා. උපේක්ෂාවට පත් වෙනවා. දැන් ඔහුගේ ලෝකය මේක. නීවරණ වලින් ආරම්භ වෙලා සිත ගවේෂණය කරපු කෙනා ටිකෙන් ටික ස්කන්ධ ආයතන හරහා ඇවිල්ලා දැන් මේ තැනැත්තා ආයතන කුසලතාවයේ පසු කරලා මේ තැනැත්තා බොජ්ජංග ධර්ම ස්පර්ශ කරගෙන බාටපත් වෙනවා. එතනත් නවතින්නේ නැහැ මේ තැනැත්තා. ඊට පස්සේ දකින්න කොහොමද චතුරාර්ය සත්‍ය ඔන්න දැන් මැට් එකෙන් අහගත්තෝ ලිපිණිය දැනගත්තෝ එකේ නගරයට දැන් මේ තැනැත්තා ළඟා වෙනවා. ඔන්න කලින් නොගිය තැන අසා දැනගත්තෝ සුතමේ ඥාණයෙන් සත්‍ය ඥානයක් වශයෙන් අසා දැනගත්තෝ දේ තැනට ඔන්න මේ තැනැත්තා ළඟා වෙනවා. මොකද්ද ඉදන් දුක්ඛ සත්‍යන්ති යථාභූතං පජාති. මෙන්න දුක්ඛ සත්‍ය මේකයි. ජරා මරණ පිය විප්‍රයෝග සංකීර්තේන පංච බාධකන්දා දුක්ඛ ආදි වශයෙන් මෙන්න දැන් අසා දැනගත්තු දේ සමාහිතෝ වික්ඛවේ යථාභූතං පජානාති කියන්නේ මේක. හිත සමාධිමත් වුණාට පස්සේ මෙන්න දුක්ඛ සත්‍ය පේ තේරුම් ගන්නවා. මෙන්න සමුදය සත්‍යය. දුකට හේතුව මොකද්ද? මේ තෘෂ්ණාව. මේ සංඝාදී කෙරෙහි තියෙන ආසාවයි සමුදය සත්‍ය කියලා කියන්නේ. එත්තේ සාතන්නා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. තෘෂ්ණාව හටගන්නවා නම් හටගන්න තියෙන්නේ මේ සංආසාදී ආයතනවල, රූපාදී අරමුණුවල, චක්කු විඥානාදී විඥානවල, චක්කු සම්පස්සාදී ස්පර්ශවල. මෙහෙම ගිහිල්ලා මේ කරුණු 10 තුලම යනවා. ඇසක් ගත්තොත් ඇසට කරුණු 10ක් යනවා. ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංජේතන, රූප විතක්ක, රූප විචාර. තෘෂ්ණාවක් හටගන්නවා නම් හටගන්න තියෙන මේ තැන්වල කියන එක දන්නවා. කනත් එහෙමයි. කන, ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සය වේදනා, ශබ්ද තණ්හා, ශබ්ද සංජේතන, මේ අදී ශබ්ද විතක්ක, ශබ්ද විචාර ආදී වශයෙන් මේ 6ව 10ක් 60ක් නිර්මාණය වෙනවා. ආසාවක් හටගන්නව නම් හටගන්න තියෙනෙත් මේ හැටේ. ආසාව පිහිටන තියෙනවා නම් පිහිටන තියෙනෙත් මේ කාරණාවල කියන එක දකිනවා. දුක්ඛ සමුදය සත්‍යයක් දකිනවා. දුක්ඛ නිරෝධ සත්‍යයක් දකිනවා. එත්ත නිරුජ්ජමානා නිරුද්ධති. නිරුද්ධ වෙන තියෙනවා නම් නිරුද්ධ වෙන තියෙනෙත් මේ ටිකේ ආසාව තමයි කියලා දකිනවා. ඒ තැනත් ආසාව දුරට ජරා මරණ නිස්පර්ශ කරන්න කැමති නැහැ. මේ සියල්ලගේම අනිත්‍ය දුක්ඛනාත්ම දැනත්තා විවිධ න්‍යාය වලින් බලනවා. සති නිමිති හිත තියාගෙන සමුදේවය බලමින් ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්පාදාදී බලන්න පුළුවන්. හැම පැත්තෙම විනිවිද හරියට දියමන්තියක් උපමට්ටම් කරනවා වගේ තමන්ගේ ප්‍රඥාව පඤ්ඤා නරණං රතං කියපු විදියට, පඤ්ඤාය පරිසුද්ධති කියපු විදියට, අපදාන සෝබිනි පඤ්ඤා කියපු විදියට යා ප්‍රඥාව ශාපණ කරනවා. ප්‍රඥාව මෝහත් කරනවා. ප්‍රඥාව උපමට්ටම් කරනවා. අන්නේ ප්‍රඥාවෙන් බැබලෙච්ච පමණට එයාට ඇලීම් ගැටීම් කියන එකට අහලටවත් එන්න තරම් දෙයක් නැහැ. ඔහු ස්කන්ධ නාම රූප ධාතු ආයතනවල සමුදේව දකිනකොට ඔහුට මෛත්‍රී කරන්න දෙයක්වත් පිළිකුල් භාවනා වඩන්නවත් දවතු මනසිකාරයවත් දැන් මේවන විට ඔහුට ඉතුරු වෙලා නැහැ. ඔහු බාහිර දෙයක් හටගන්න කලින්ම මනස තුලදීම සමුදේව දැකපු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ කෙනාගේ ලක්ෂණය තමයි පින්නතුනේ කිංසුකෝපම සූත්‍රයේ දැක්වෙනවා. යම්කිසි තැනැත්තෙක් දූත යුවලක් ඉන්නවා නගරයකට පිවිසෙන දොරටුවකින් නගර මැද ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ආමගින්ම මේ තැනැත්තා යනවා. මේ මොකද කියන්නේ? මේ කියන්නේ ඇසෙන් අරමුණක් ලැබුණා නම් ඇස තුලම නිරුදන ආකාරය දකිනවා. ඇසෙන් දකපු දේ අල්ලන්න කියලා දැකපු දේ මල්ලන්න යන්නේ නැහැ. දැක්කේ වර්ණ රූපය අල්ලන්න ගියාම ස්පර්ශෙන්නේ මොකද්ද? සතර මහා භූත රූප. කනෙන් ඇහෙන ශබ්ද රූපය අනේ ලක්ෂණ රූපයන් බෙරේක හඬක් කියලා අල්ලන්න ගියෙලා ඉඳින්න ගියොත් මොකද අහුවෙන්නේ? අරකගේ හමක් තමයි ඉඳින්න අහුවෙන්නේ. දිවට රසය කියලා කට සම්බලයක් අනේ හරි රසය කියලා ඒක සාක්කුවේ දාගත්තොත් මොකද වෙන්නේ? ඇඳුමම සෞත්තු වෙනව නේද? අපි විතර වෙනව. එතකොට ඒ ආයතනෙට ඒ දේ එතනම නිරුද්ධ වෙනවා. යමක් ප්‍රිය වෙනව නම් ප්‍රිය වෙන්නේ ඒ ආයතනෙට විතරයි. එක ආයතනයකින් ප්‍රිය වෙච්ච දේ අනිත් ආයතනයට ප්‍රිය වෙන්නේ නැහැ. අපි කන්දක් උදුර නැගලා බලනකොට ඈත කඳුවල ලස්සන ගස් එහෙම පේනවනේ. ඒ ගස් ටික අල්ලන්න ගියොත් මොනවද හම්බෙන්නේ? කටු පාගගෙන ගල්ලුඩින් නැගගෙන ගිහලා ගහ අල්ලනකොට අහුවෙන්නේ අර ගහේ අතු ටිකක් හම්බෙන්නේ සතර මහා භූත රූප. ඒ ඇහැර දකින ප්‍රිය ගතිය මේ අල්ලන දෙය නෑ. මෙන්න මේ අවබෝධය ලැබෙන කෙනා මේකට කියන ආයතන කුසලතාවය කියලා. මෙන්න මේ ප්‍රඥාවට ප්‍රඥාවෙන් ඉහිලම කෙනාට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ කොහොමද? වාග්ය දාර්ශනික දේශනා කළේ ඍජුවම මේ රහතන් වහන්සේගේ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරන්න. මොකද ඔහු ප්‍රඥාවෙන් ඉහිලටම දිනු කරපු කෙනෙක්. ඒ වන් හිතේ බාහ්‍ය සිකේ සම්බන් දෙත්තේ දෙත්තමත්නම් වයිසති සුතේ සුතමත්නම් වයිසති මුතේ මුතමත්නම් වයිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් වයිසති කියලා සඳහන් කරනවා. මෙන්න මේ සද්ධර්ම මාර්ගය අපි අඛණ්ඩව ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන වේදනාට ලැබෙන ප්‍රතිඵල ගැන. අන්නේ ප්‍රතිඵල තමයි දැක්වෙන්නේ මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ. යම් කිසි කෙනෙක් මෙන්න මේ ධර්ම මාර්ගය තුළ හරියට සම්මාදිට ඇති කරගෙන අඛණ්ඩව සතර සතිපට්ඨානය තුළ යම් කිසි කෙනෙක් වැඩෙනවා නම් අන්නේ තැනැත්තාට මේ සිටේ මේ ප්‍රතිඵල විදියට ඒ තැනැත්තාට ඇසෙන් දකින රූපය ප්‍රියා ප්‍රියාදී රූපයන් දැකලා ඒ දකින රූපය ගැන ප්‍රියා ප්‍රියමන බව දුරු වෙලා ඔහුට උපේක්ෂාවේ සිත පිහිටන ගත වෙන්නේ කොච්චර කාලයක්ද? හරියට ඇසිපිය ගන්න මොහොතකදී ඇසෙන් ඇතිවන රූපය තුළ උපේක්ෂාවටපත් වෙනවා. කනෙන් අහන ශබ්දය තුළ උපේක්ෂාවටපත් වෙන කොච්චර අඳගත වෙන්නේ? හරියට අසුරසනක් ගන්න මොහොතක්. නාසයට දැනෙන ගඳ සෝණයෙන් ඇතිවෙන මනාපන අමනාප බව දුරු වෙලා ඒ උපේක්ෂාවේ පිහිටනකොට කොච්චර කාලයක්ද ගත වෙන්නේ? උඩ ගත වෙන්නේ හරියට අර නෙළුම් පතක දිය පොඳක් බිමට වැටෙනා වගේ කාලයක්. දිවට දැනෙන රසයෙන් ඇතිවන ප්‍රියා ප්‍රිය බව දුර වෙලා ඔහුගේ උපේක්ෂාවේ හිත පිහිටන ගත වෙන කාලය කොච්චරද? හරියට දිවේ කෙළවරට ගත්තු කෙළපිඩක් බිමට වැටෙන තරම් ඉක්මන වේලාවකදී හිත හිත උපේක්ෂා සාගත වෙනවා. කයට එන ස්පර්ශයෙන් ඇතිවන ප්‍රිය අප්‍රිය බව දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන කොයිතරම් ඉක්මනට කාලය ගත වෙනවද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු පළාතක් නවන්න නාපුවතක් දිගු කරන වගේ කාලයක් තරම් ඉක්මන් කාලයකදී ඔහුම අවබෝධ වෙනවා. හිතට එන අරමුණකින් ඇතිවන රාගාදී අරමුණු දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද? රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක් වත් කරන වගේ ඉතාම සුළු කාලයකදී ඔහු හිත උපේක්ෂාවටපත් වෙනවා. මේ පින්නතුනේ මාර්ගඵල ලැබු කෙනෙක් නෙවෙයි. සති සම්මාදනයේ ඉන්නම දිනු කර උත්සාහ ජන කෙනෙක් ලස්සනයි. ඔහු සේක පුද්ගලයේ ගුණවතින් ඔහු ගැන කියන වට්ටියේ දිහරායේ දිගුච්චටි කියලා ඔහුට කෙලෙස් එනකොට ඔහු ලැජ්ජාවටපත් වෙලා ඉක්මනින් මේ කෙලෙස් වලින් නිදහස් වෙනවා. බාහිතේන්ද්‍රයේ පුද්ගලයේ රහතන් වහන්සේ කෙනෙක් ගැන අදහස දක්වනවා රහතන් වහන්සේ පිළිකුල් අරමුණක් දැක්වතින් පිළිකුල් දෙහි පිළිකුල් විදියට කැමති නම් ඒ විදියට මෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙය නොපිළිකුල් දෙයක් විදියට මෙහි කරන්න කැමති නම් ඒත් පුළුවන්. පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙමත් වුණාට රහතන් වහන්සේ ඕනම අපිරිසුදු දෙයක් අපිරිසුදු විදියට මොනවා මෙහි කරන්න පුළුවන් පිරිසුදු සංඥාවෙන් අතර ගන්න පුළුවන්. ඕනෑම ලක්ෂණ කෙනෙක් පිළිකුල් කියලා හිතන්නත් පුළුවන් උපේක්ෂාවෙන් බලන්නත් පුළුවන් කැමති විදියකට බලන්න පුළුවන්. ඇයි තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම තමන් වසඟ කරගෙන පින්නතුනේ මෙන්න මේ මට්ටමට හිත ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මේ සඳහා තියෙන ඉහළම රැකවරණයේ විදියට බුදුහාමුදුරුව අපට දේශනා කළේ මෙන්න මේ සතර සතිපට්ඨානෙ. ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. කන්න දෙකක් එකක් නැත්නම් මට පෙනීම අඩුයි. අනිත් අතින් මම හිතන්නේ අපි ඊට වඩා වැදගත් කාරණයක් මේ වෙලාවට කතා කරලා තියෙන මම හිතන්නේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ඔබට ලැබෙලා හිටේ කියලා මම හිතන්නවා. බුදුහාම දේශනා කරනවා මස් මාස ප්‍රශ්නයේදී කෙලස් කියලා කියන්නේ ඇත්තෙන්ම මස් මාස ගඳ කියලා කියන්නේ මේ භෞතික මස්වල ගඳ නෙවෙයි ඇත්තෙන්ම අපේ තියෙන රාගාදී කෙලස් වල ගඳ කියන එක. ඉතින් අපට රාග දේශ මොහ කියන අකුසලෙන් දුර වෙන්න පුළුවන් නම් එදාට අපිට මේව කිසිවක් අදාළ වෙන්නේ නැහැ. එතෙක් අපි සම්මා ආජීවෙන් ජීවත් වෙන්නේ කොහොඳයි. නමුත් පිනතුනේ අපි ඊට වඩා ජීවිතේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. අපි මුලිනුත් කිව්වනේ කටට දාන දෙයට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕන කටින් පිට කරන දේ ගැන. සම්මාදිටියේ එතෙන්ට අහිද තියන්නේ අපි. අන්න එතෙන්දි පින්නොතනේ අපේ සම්මාදිටිය ඇතුළේ මේ ධර්ම මාර්ගයේ ජීවිතේට ලොකු ආලෝකයක් වෙනවා. ඉතින් සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොතින් මේ අපි අහපු දේ තියෙන ලක්ෂණ බව නැති වෙනවා. දැන් ඔබේ හිතම ගා පිළිසිදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙ තමන් බණක් අහුව විතරක් නෙවෙයි යහනවත් එක්කම තමන්ගේ සිහිය නුවණ අඛණ්ඩව දිනුනා. සම්පූර්ණ මේ භාවනාවක් කළේ ඇතැම් විට ඔබ කල්ප ගානකට මේ කුසල මේ රැස් කරගත්තේ. ඒක සුළුපටු කුසලයක් නෙවෙයි. ඉතින් ධර්ම දේශනාවකින් විය යුත්තේ මෙයයි. ධර්ම දේශනාව අහලා ගිහිල්ලා පිළිපදින දෙයක් විතරක් නෙවෙයි. ඒ ධර්ම දේශනාව අහන මොහොතේම අඛණ්ඩව අපේ සිහිය නුවණ දිනු වෙන්නට ඕන. අඛණ්ඩව අපේ හිතේ තියෙන රාග දේශ මොහ දුරු කරන්නට දුරු වෙන්නට ඕන. අඛණ්ඩව අපේ ප්‍රඥා වැඩෙන්නට ඕන. ඉහළම මට්ටමට ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මතාවල සමුදේ වැය හට ගැනීම නැතිවීම අපි දකින නුවණ අපට ඇති කර ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි මේ ඉතාම දුර්ලභ අවස්ථාවක් ලබා ගත්තේ. මේ අවස්ථාව පිළිබඳව ගිලිහෙනට දෙන්න එපා. මේ සම්බුද්ධ ශාසනය අපිට ගිලිහුණොතින් ඒ අවස්ථාව පිළිබඳව මිල කරන්න බෑ. අපට අනිත් ඕන දෙයක් මිල කරන්න පුළුවන් අපට අහිමි වෙන දේවල්. නමුත් මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච අවස්ථාවේදී මේක අපට අහිමි වුණොතින් ඒ අහිමි වීම මුදලෙන් මිල කරන්න බෑ. ඉතින් එවැනි දුර්ලභ අවස්ථාවක් තෙරුවන ලැබිච්ච අවස්ථාවේ උපරිම ලෙස මේ තෙරුවනෙන් අපි ප්‍රයෝජන ගන්නට උත්සාහ ගනිමු. එසේ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ධර්ම දේශනාව සඳහා ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් ආරාධනා කළා. උන්වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරන ගමන් මේ පින්කම් මෙහෙම ලස්සන කරගෙන ලැබෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේට ලොකු කැපවීමකින්. ඔබ සඳහා මේ කරන සේවය ඒ සඳහා දායක පින්තුන් සහයෝගය දක්වනවා. ඒ දානමාන ආදී පහසුකම් සැලසලා ඉතින් ඒ හැම දිනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ඒ හැම දිනාටම තියෙනමින් මියගේ ඥාතීන්ට දෙවියන් සහිත ලෝකයටත් මේ පින උතුම් වූ නිර්වාණ අවබෝධ පුණ්‍ය පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කමේ දායකත්වයේ උසුලම පින්තුන් බලාපොරොත්තු වෙනවා ඒ සමන් නමින් මියගේකෝ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට. විශේෂයෙන්ම ආර්ය සෙනවේ හැල්ල පියාණන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම් ඇනිනෝනා මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්න. ලාලනී වේ හැල්ල නැගණියට පින් අනුමෝදන් කරන්න. ඒ නම් සඳහන් කළ පින්තුන් ඇතුළු ඔබ නැමින් මියගේ යම් තාඥාතෙන් වෙත්නම් ඒ සියලු ඥාතියෝද මේ පිණිස සූපත් වෙත්වා. ඒ විතරක් නෙවෙයි අවීචයේ පටන් බවාගිරිය දක්වා සිටින යම් තාක් සත්‍යයන් පින් බලාපොරොත්තුවකින් සිටිනම් ඒ හැමදෙනෙක්මත් මේ පින ඕන් විසින් සිදු කරන ලද පින්කමක් සේ සතුරු සිතින් පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කරගත් මේ සියලු පින් දෙවිනොත් අනුමෝදන්ව ඔබ හැම දිනාටම දේවයන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාද සැලසේවා ලෝකයන්ට රැකදෙස්වා කියන පැතුමින් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශසංසාච කුම්මට්ටා දේවානාගමිනිකා ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණවල පූජා කිරීම ආදී වශයෙන් රැස්කරගත් මේ සියලු කුසල ධර්මවල හේතුවෙන් පින්වත් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය සතර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පත්තාච නින්දුක්ඛා භයං පත්තාච නිබ්බයා සෝකං පත්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිඤ්ඤතු. හැම දිනාටම තෙරුවන් සරණයි.